හොඳයි පින්වතුනි, සවුරුදු පරිදි ධම්ම සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්න ආ වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් වසීපත් කළා ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම ඔබගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, ඔබ නමින් ජම්මාන්තරගත වන්ට ඉදිච්ච සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා යම්කිසි අභව විස්ථානයක ඉන්නෝ නම් එින් අත මිදලා සුගතම වෙන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා මොහොතක් අදිස්ථාන කරන්න. අනාදිමත් සංසාරක ඉඳලා මේ එන ගමනේදී ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාට යම්කිසි අවස්ථාවක නිගා කළා නම් ඒ සියලුම ආර්යයන් වහන්සේලා ඔබට කමා කර සිටින්න කියලා සියලුම දෙනා ප්‍රාර්ථනා කරන්න, ඉල්ලා සිටින්න. ඒ වගේම පින්වතුනි, අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට මාර්ගඵලයන්ගෙන් උපසම්පදා වේවා කියලා සියලුම දෙනා. හොඳයි පින්වතුනි, අපි මේට කලින් කිව්වා වගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශාසනය බබලන කාලේ උදා වෙනවා. ඒක සමහර වෙලාවට උන්වහන්සේගේ ශාසනයේ අවසාන බැබලීම වෙන්නත් පුළුවන්. නන් දෙසින් පින්වතුනි පිරිස් මේ සද්ධර්මයේ කතා කරනවා. නන් දෙසින් විවිධ රටවල පවා උත්තම පිරිස් නිවන් දකින්න එක ගැන කතා කරනවා. ඒක තමයි වටින්නේ, නිවන් දකින්න එක ගැන. කවුරු හරි කෙනෙක් කියනවා නම් නිවන නැහැ, සෝතාපන්න ඵල නැහැ, අනාගාමි ඵල නැහැ. ඕවා මහ බොරු කතා. ඉස්සර තිබුණා තමයි, දැන් ඉතින් ඕවා නැහැ. අන්න ඒක පින්වතුනි මේ සමාජයට, මේ සම්බුද්ධ ශාසනයට හරීම බාධා සහිතයි. ඒ දේවල් අකාමකා යන්න. මොකද පින්වතුනි එහෙම පිරිස් වටා එකතු වුණොත් යම්කිසි පිරිසක් ඒ කාන්තෙන් අපාගත වෙන වැඩපිළිවෙලක් කරනවා. ඒ කාන්තෙන්ම අපාගත වෙන වැඩපිළිවෙලක් තමයි කරන්නේ. එතනින් එහාට සාමාන්‍යයෙන් පින්වතුනි අපායවල වල තනි එක්කෙනා තනි එක්කෙනාට වඩා පොකුරු පිටින් තමයි දුක් වෙන්නේ. මොකද හේතුව පින්වතුනි ඔය පිරිස් පොකුරක් එකතු කරගන්නවා. කර්මානුරූපීව ඔවට එකතු වෙලා එනවා පොකුරක්. ඒ පොකුරත් එක්කම එකතු වෙලා මොකද කරන්නේ? සම්බුද්ධ ශාසනයේ පිරිහෙන ආකාරයෙන් ඒවට ආධාරව කටයුතු කරනවා. ඒ කටයුතු කළා මරණයෙන් පස්සේ අමු අපාය ලගිනව ගිහින්. ඒ වගේම පින්වතුනි තව උත්තරම පිරිසක් ඉන්නවා. ඒ අය සද්ධර්මයේ ප්‍රචාරය කරනවා. සද්ධර්මය ගැන දැනුගත් මාර්ගඵලලාභී උත්තමයොත් එක්ක ඉඳගෙන ඒ උත්තමයන්ගෙන් අහන සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන කටයුත්තක ඉදිරියට ඉන්නවා තව පොකුරක්. ඒ පොකුරෙන් යම් ප්‍රමාණයක් නිවන් දකිනවා, යම් ප්‍රමාණයක් අනාගාමි වෙලා සුද්ධාවාසයට යනවා, යම් ප්‍රමාණයක් බ්‍රහ්ම ලෝකවලට යනවා, යම් ප්‍රමාණයක් දිව්‍ය ලෝකවලට යනවා. අතලොස්සක් ඉතුරු වෙනවා මනුෂ්‍ය ලෝකේ. ආපහු මනුෂ්‍ය ලෝකෙට එන්න. ඒවෙන් අපායට යනවා කියලා කෙනෙක් නම් හොයාගන්න තියෙන ඉඩ හරි අඩුයි. මොකද පින්වතුනි සෝතාපන්න ඵලයේවත් ලබලා තමයි ඒ අය මිය දෙන්නේ. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඇසුරේ හිටියානම් සද්ධර්මයේ කතා කරන උත්තමයේ ඇසුරේ හිටියානම් සෝතාපන්න ඵලයේවත් අඩුම තරමේ ලබලා තමයි ඒක කරගන්නේ. මෙන්න මේක තමයි පින්වතුනි කෙරෙන්න තියෙන්නේ. සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ බුදු පිළිමයක් නෙමෙයි. සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ පින්වතුනි මේ මහා මේරයටත් වඩා විශාල දෙයක්. සත් සමුදුරු පරාදයි සම්බුද්ධ ශාසනයකට. ඒ සම්බුද්ධ ශාසනය කියන එක වන්දනාවකට විතරක් සීමා කරගත්තොත් ඉතින් ඒ සම්බුද්ධ ශාසනය නෙමෙයි. අපි හැමදාම ඔබට කියන්නේ ඔන්න ඔය කතාව. වන්දනා කරන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ පුදන්න උන් අතර අග්‍රස්ථානයේ ඉන්නේ උන්වහන්සේ තමයි. මුනිඉන්ද්‍ර කියලා කියන්නේ ඒකයි. මුනිවරුන්ටත් ඉන්ද්‍ර. ඉන්ද්‍ර කියන්නේ නායකයා. මේ ලෝකෙට මුනිවරයෝ විහිුණා නම් ඒ මුනිවරයෝත් අතර අග්‍රස්ථානයේ ඉන්න මහා උත්තමයා. උන්වහන්සේට පුදන එක මහත්ඵලයි මහනිසංසයි තමයි. නමුත් පින්වතුනි මෙතනදී දකින්න ඕන දෙයක් තියෙනවා. උන්වහන්සේ මේ ලෝකෙට දෙන්න උන්වහන්සේ ඇයි ওই ශ්‍රේෂ්ඨත්වයටපත් උනේ? ඔන්න ඔතනින් තමයි පින්වතුනි මේ ගමන පටන් ගන්න තියෙන්නේ. පොඩ්ඩක් නිකන් ඇස් දෙක අරලා බලන්න ඕනේ කාරණාව ඔන්න ඕක. උන්වහන්සේ ඇයි ශ්‍රේෂ්ඨත්වයටපත් උනේ? මේ පරම ගම්භීර ධර්මයේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වෙන්න පටන් ගත්ත නිසා මේ පරම ගම්භීර ධහම ඇසුරු කරගෙන උන්වහන්සේ රාග ద్వේෂ මෝහ ශේ කළා දාපු නිසා අන්න ඒක නිසා තමයි පින්වතුනි මේ ශ්‍රේෂ්ඨත්වයේ කියන එක තියෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන්නේ මේ වැඩිමහලු පිළිවෙලට නෙමෙයි. ශ්‍රේෂ්ඨත්වයේ තියෙන කියන එක තියෙන්නේ රාගයේ කොච්චර තියනවද කියන එක. යම් කිසි පුද්ගලයෙක් රාග ద్వේෂ මෝහ ප්‍රහීනයි නම් සත් අවුරුදු උනත් කමක් නැහැ. ඒකෙනා තමයි සක්‍රදේවේන්ද්‍රටත් වඩා මහා ශ්‍රේෂ්ඨ. උන්වහන්සේ හා ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන් තවත් ඒ වගේ උත්තමයෙකුට හෝ සාත්‍රුන් වහන්සේට හැරෙන්න වෙන කාටවත් උන්වහන්සේට සමාන වෙන්න බෑ. වයසින් නම් සත් අවුරු. එහෙනම් පින්වතුනි මේ රාග ద్వේෂ මෝහ කියන ස්වභාවය තමයි බලන්න තියෙන්නේ. ඉතින් ඒකට පින්වතුනි ඒ කාන්තේම සද්ධර්මයේ ඕනි. සද්ධර්මයේ නැතුව පින්වතුනි රාග ద్వේෂ මෝහ නසන්න බෑ. සාත්‍රුන් වහන්සේ දැන් උදාහරණයකට ගන්න සර් අයිසෙක් නිව්ටන්. නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාව කියන එක හදන්න බෑ එකම ගානක්වත් නිව්ටන්ගේ නියම දාන්න නැතුව. එහෙනම් නිව්ටන් මේ ඒ නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාව කියන එකෙන් ගණන් හදන්න ඕන කෙනෙක් ඒ කාන්තෙන්ම යන්න වෙනවා කාගාවට. නිව්ටන්ගේ නියම ගාව ගිහිල්ලා ඒ ටික ඉගෙනගෙන යන්න වෙනවා. ක්වොන්ටම් ෆිසික්ස් කරන කෙනෙකුට සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ වැඩ පිළිවෙලත් එක්ක යන්න වෙනවා. එහෙම ගිය නැත්තම් පින්වතුනි ඒක කරන්න බෑ. එහෙනම් දැන් කාට හරි ඕනේ නම් රාග ద్వේෂ මෝහ නැසන ආන්න ඒ උත්තමය කියපු ධර්මයේ පිළිපඳ හැඟීමක් ඇති කරගන්න වෙනවා. උන්වහන්සේ දැන් උන්වහන්සේට ලක්ෂ වාරයක් වැන්දා කියලා. රාග දේශ මොහ ප්‍රහිණ කරන්න පුළුවන්. මෙන්න මේක පින්වතුනි හොඳට තේරුම් ගන්න. මේ මග වඩන්නම වෙනවා. රාග දේශ මොහ නසන්න නම්. දැන් රාග දේශ මොහ නැසුවේ නැත්තම් මොකද වෙන්නේ? රාග ද්වේෂ මෝහ කියන ඔය තුන තිබුණොත් එහෙම පින්වතුනි ඒ කාන්තේම භව ගමනක් තියෙනවා. භව ගමනක් තියෙනවා කියලා කියන්නේ ඒ කාන්තේම දුක් වෙනවා. ඒක ආයේ අහන්න දෙයක් නැහැ. ඔබට මේ අද්දුඩු ප්‍රත්‍යක්ෂ දෙයක්. මම ගිය සතියේත් ඔබට කිව්වා ඔබ තුලින් නිවන් දකින්න හදනව මිස අනිත් එකා දුක් විඳිනවා නේ කියලා. අර දුක් විඳින අනිත් එකා ගැන එහෙම හිතන්න එපා එක බින්දු මාත්‍රයක්. අපායේ නිරිසත්ත්වයෝ ඉන්නවා තමයි. හැබැයි අපායේ නිර්සත්‍යෝ ඉන්න නිසා ඔබ නිවන් දකින්න ඕනේ නෙමෙයි. නිවන තියෙන්නේ ඔබ ගාව. ඔබ තමයි හරියටම දන්නේ ඔබට උනේ මොකද්ද කියලා. මේ හැම සමීකරණයක්ම දාගන්න ඔබට. ඔබ දුක් විඳද නැද්ද? අන්න දාගත්තා. බලන්න මොකක් නිසාද දුක් විඳින්නේ. දැන් අද මේ කතා කරන්න යන මේ පරම ගම්භීර ධර්මයට තමයි මේ එන්නේ. මම අද වැඩිය මේ ආරාම පූජාව ගැනවත් කතා කරන්න යන්නේ නැහැ. නන්දසින් පින්වතුන් ඒවට අදාළව කටයුතු කරනවා. හැබැයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දෙයක් තියෙනවා. මේ මාසේ අන්තිම දවසින් පස්සේ පැවිද්ද සඳහා ඒ නන්දීපු උතුමන්ව හැරෙන්නට තවත් පිරිසක් පළමු අදියර සඳහා අපි ගන්න සූදානමක් නැහැ. මොකද හේතුව පින්වතුනි අපිට ඒ ආරාම විහාර කිරීම සඳහා ඒ අවශ්‍ය කුටි හදන්න ඕනේ. ඒ අවශ්‍ය කුටි හදන්න යම් ප්‍රමාණයක් සහිතව කටයුතු කරන්න ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ පින්වතුනි තව කෙනෙකුට ඇවිල්ලා පැවිදි වෙන්න බෑ කියන එක නෙමෙයි. කාවත් එහෙම හිර කරන්නේ නැහැ පැවිදි වෙන්න ඕනේ උතුම එක්ක. ඕන කෙනෙකුට ඇවිල්ලා පැවිදි වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි මේ කුටි සම්බන්ධ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. ඒක නිසා ඒකට අදාළව ඩෝමෙට්‍රිස් හදනවා. කොහොමද එතනින් එහාට පින්වතුනි මේ පළමු අදීරේ හදන කුටි වලින් පස්සේ ඒ ස්ථානවල ගොඩ නැගෙන්නේ? විශාල ගොඩ නැගිලි. මොකද හේතුව? ඒ කාන්තෙම පින්වතුනි දහස් ගණන් ඇවිදලා පැවිදි වෙනවා. මේ ධර්මයේ මහා ශාස්ත්‍රීය කාලය. ධර්මයේ කතා කරන්නේ නැති කිසිම කෙනෙක්ට මේ ශාසනය තුළ පැවැත්මක් නැති වෙලා යනවා. සියලුම දෙනා ධර්මයේ කතා කරන්න පටන් ගන්නවා. හාමුදුරුවන් වහන්සේලා සියලුම දෙනා ධර්මයේ කතා කරන්න පටන් ගන්නවා. අඩු වැඩි වශයෙන් තමන් තියෙන ඥාන ශක්තියෙන් ඒව කතා කරගෙන යනවා. ඒ කතා කරගෙන යනකොට පින්වතුනි ඥාන ශක්තිය වර්ධනය වෙන පිරිස් ඒ අවස්ථාවවලදී ගිහිගෙන් නික්මෙනවා. ගිහිගෙන් නික්මලා පැවිදි වීමට එනකොට ඒ අය සඳහා අවශ්‍ය දේවල් නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒ උදෙසා පින්වතුනි දැන් මේ කුටි නිර්මාණය මේ පළමු අධීරයේදී විතරයි සිද්ධ වෙන්නේ. එතනින් එහාට උන්වහන්සේ පැවිදි වෙන උත්තරමයේ උදෙසා ගොඩ නැගිලි තමයි ඉදි වෙන්නේ. ගොඩ නැගිලි කියන්නේ එතකොට උන්වහන්සේට කුටියක් තියෙනවා ඒ ගොඩ නැගිල්ල ඇතුලේ. අන්න ඒ ආකාරයට තමයි ඒ වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ කුටි කියන නිර්මාණයේ උදෙසා අපි යම් පිරිසක් විතරයි ඉතින් ගන්න වෙන්නේ. මොකද හේතුව? මූලික අධීර සඳහා අපිට අවශ්‍ය මුදල් සැපයමින් පවතින නිසා. අන්න ඒක නිසා පින්වතුනි මේ මාසෙන් පස්සේ අපි අර පැවිද්ද සඳහා දීපු නාම ලේඛනය අවසන් කරනවා. එතකොට ඒ මට්ටමට වෙනකන් කවුරු හරි නම් දීලා තියෙනවනම් අපි ඒ ආයත් එක කතා කරගෙන ඒ ආයත ඒ අදාළ ඒ වත් පිළිවෙත් කරන්න සූදානම් කළා. ඒ පළවෙනි පිරිස පැවිදි වීමට අරගෙන යන වැඩ පිළිවෙලක් කරනවා. ඊට පස්සේ පුළුවන් අනිත් ඕනේ කෙනෙකුට වුණත් පැවිදි වෙන්න එනවනම් මාස 3ක විතර වැඩ පිළිවෙලක පොඩ්ඩක් රැඳිලා ඉන්න වෙනවා. හැබැයි ඇවිල්ලා ඉන්න පුළුවන්. ඇවිල්ලා ඉන්න පහසුකම් සියල්ල සලස්සනවා. ඇවිල්ලා ඒ ආයතනයක කටයුතු කරලා හැමදේම කරන්න පුළුවන්. නමුත් අර ඉන්න කුටියක් නිර්මාණය කිරීම හෝ ඉන්න ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම කියන තැනට එන්න ටික දවසක් යයි. සමහර වෙලාවට එහෙම නොවිය තියෙන්නත් පුළුවන්. කවුරු කෙනෙක් විශාල ධන පරිත්‍යාගයක් කළොත් එහෙම ඉක්මනට ඒක හැදේ. ඒව දන්නේ නැහැ පින්වතුනි. ඒව කෙරෙන වෙලාවට කෙරේ. මම ඔබට කිව්වා මේ ලෝකෙට පාරමිතා පුරපු උත්තමයෝ ඉන්නේ. ඒ පාරමිතා පුරපු උත්තමයෝ ඇවිල්ලා විවිධාකාරයෙන් ඒ ආගේ කටයුතු කරනවා. දුටුගැමුණු රජුරුව ඇවිදilla වැවිදි වෙන්න ගියේ නැහනේ. දුටුගැමුණු රජුරුව ඇවිල්ලා යුද්ධයක් කළේ. ඒ යුද්ධ කරන්න ආපු උත්තමයා යුද්ධ කළා. උන්වා එතුමයි යුද්ධ කළේ නැත්තම් එහෙම අද අපිට ත්‍රිපිටකයකුත් නැහැ මොහුත් නැහැ. එහෙනම් යුද්ධ කරන එක වැරදි කියලා එතුමට එහෙම දොස් කියලා හරියන්නේ නැහැ. නෝ යුද්ධ කරන එක වැරදි තමයි. ඒකයි අහන්න දෙයක් නැහැ. නමුත් දොස් කියලා හරියන්නේ. තේම ක්‍රමවේද තියෙනවා. ලෝකෙට පාරමිතා පුරවල එක එක ආකාරයෙන් පිරිසෙනවා. ඇවිදින්න ඒ අය කටයුතු කරනවා. ඒ වගේම දේවදත්තලත් බිහි වෙනවා. සම්බුද්ධ ශාසනය නගා සිටවනකොට සම්බුද්ධ ශාසනයෙන් පිටිස ධර්මයේ කතා කරගෙන යනකොට ඒවට අකුල් හෙලලා ඒව විනාශ කළා දාන දේවදත්තල සහ කෝකාලිකල බිහි වෙනවා. මේ වෙලා පොකුරු පිටින් අපායට යනවා. අපායට ගිහිලා පින්වතුනි මේ භූමිය සස්ත්‍රීක කරනවා. නිර්සත්ත්වයේ හිටියේ නැත්තම් මනුස්ස වාසයකට මේ ප්‍රදේශ සුදුසු නැහැ. ජම්බුද්වීපේ මනුස්ස වාසයකට සුදුසු වෙන නම් මොකකින් මොකුත් ඉන්න ඕනේ නැද්ද? නිර්සත්ත්වයොත් ඉන්න ඕනේ. උන්ගේ අඳෝනාවක් තියෙන්න ඕනේ. උන් වෙනුවෙන් ගොඩ නැගෙන මහා ගිනි ජාලාවලුත් ඇතුලේ තියෙන්න ඕනේ. ගින්දරක් කියන එක නිකන් හටගන්නේ නැහැ. සංකාරවලින් තමයි ඒවත් හටගන්නේ. එහෙම ක්‍රමවේදයකින් තමයි මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ. දෙයයන් වහන්සේ මවල නෙමෙයිනේ ලෝකේ තියෙන්නේ. සංකාර ක්‍රමවේදයකට අනුව හැදිච්ච ක්‍රමවේදයක් තියෙන්නේ. එහෙනම් ඒ ආයත දුක් විඳින්න අවශ්‍ය ඒ සියලු දේවල් හටගන්න නම් ඒ ආය ඉස්සෙන්නේ ඒවා යන වැඩ පිළිවෙලක් කෙරෙන්න ඕනේ. ඔබට ඕනම් පුළුවන් පින්වදිනී ආරාම පූජාවක් කළා. එහෙම නැත්නම් මහා දානයක් දීලා. මහා දානයක් කියලා කිව්වේ කොහොමද? හාමුදුරුවෝ 5 ලක්ෂයක් ඉන්නවල දෙන දානෙට මහා දානෙ කියන්නේ. නෑ නෑ නෑ. හිත පහදවාගෙන, තුන්සිත පහදවාගෙන අප්‍රමාණ භක්ති ආදරකින් යුක්තව භික්ෂුන් වහන්සේලා උදෙසා දානයක් පූජා කරන එක උත්තමයකට හරි කමක්. අනුරුද්ධ මහරහතන් වහන්සේට දන් හැන්දක් පූජා කරපු දේවතාවෙක් හිටියා. දෙවි කෙනෙක් හිටියා දිව්‍ය ලෝකේ. අනිත් දෙවියෝ අවිභවයි. ඉරිදීන් දීප්තියෙන් වර්ණයෙන් අනිත් දෙවියෝ අභිභවයි ඉන්නේ. බත් හැන්දයි පූජකලේ. තිබුණේ එක මේක බත් හැන්දයි ඒක පූජකලා. අන්න ඒ වගේ මහා දානයක් දීලා. ඒ දානයේ විපාක වශයෙන් මහ විශාල දිවි විමානම වෙනවා. එහෙම ක්‍රමවේදයක් මේ ලෝකේ තියෙනවා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. ලක්ෂ ගානක් සද්ධර්මයේ ශ්‍රවණය කර වැඩ පිළිවෙල ලංකාවේ තියෙනවා. ඒ දේවල් වලට විරෝධකම් පාලා ඒ දේවල් විනාශ කරන්න වැඩපිළිවෙලක් එහෙම කළොත්. ඒ හිතන හිතන වචනයක් ගානේ. හිතන හිතන සිතුවිල්ලක් ගානේ පින්වතුනි අවීතිමහ නරකාදී මේවා හැදෙනවා. ඒ හැදිලා මරණයෙන් පස්සේ ගාන්ට එතනට යන්න වැඩපිළිවෙල හැදිලා එනවා. ඔය ක්‍රමවේද දෙකම තියෙනවා මේ ලෝකේ. අනේ පිළිසිතානන්ට මේ රිදී විමාන පහළ වුණා වගේ තමයි. සාස්ත්‍රුන් වහන්සේට වින කැටපු අයට, සාස්ත්‍රුන් වහන්සේට වින කරපු අයට. එහෙමම අපාය උලුත් පහළ වෙලා එහෙමම ගියා යන්නේ. ඒක තමයි පින්වතුනි මේ ලෝකේ තියෙන ක්‍රමවේදය. ඉතින් ඒ කොහොම හරි ආරාමේ සම්බන්ධව දැනට මට කියන්න තියෙන්නේ මේ මාසේ අන්තිම වෙනකන් විතරයි නම් දෙන්න පුළුවන් පළවෙනි පැවිදි කණ්ඩායම උදෙසා. හැබැයි ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඩිසිෂන් එක ගන්න පුළුවන්. පොඩි ප්‍රමාදයක් සිද්ධ වෙයි ගොඩ නැගිලි ඉදිකිරීම සම්බන්ධ. එච්චරයි තියෙන්නේ. වෙන කිසිම බාධකයක් එහෙම නැහැ. ඒ තමන්ට ඒ කටයුතු ඒ විදිහටම කරගෙන ගියාකේ ගොඩ නැගිල්ලක් ඉදි වෙච්ච ගමන් පැවිද සඳහා අවසර ලැබෙනවා. අනිත් එක පින්වතුනි මේ පැවිදි වෙන පිරිස පන්සල්වල රාජකාරී කරන්න යන්නේ නැහැ. මේ පැවිදි වෙන පිරිස් මම ඔබට කිව්වා මේ පැවිදි වෙන පිරිස් දානවලට වඩින්නේ නැහැ. අනුවතරේ මේ පැවිදි වෙන පිරිසක් මේ පිරිසව දැක ගන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ආරාමයට ඇවිල්ලා දාන දෙන වෙලාවෙදි විතරයි. ඒ හැරෙන්න මේ පිරිසව දැක ගන්නවත් බෑ. ඊළඟ එහෙම නැත්තම් බණහන වෙලාවෙ. බණහන් වෙලාවෙ එතනට එන අනිත් අයගේ මූණ දිහා බල බල ඉන්න නෙමෙයිනේ. ඒක නිසා එතනදිත් දැක ගන්න බැරි වෙයි. දැක ගන්න පුළුවන් එකම වෙලාව තමයි දාන දෙන වෙලාව. උන්වහන්සේලා පෙළට ඇවිල්ලා දානි අරගෙන උන්වහන්සේලාගේ කුටි වලට වඩිනවා. එහෙනම් මේ උත්තම පිරිස සමාජයට එන්නේ නැහැ. පාන්සු කූල වලට වඩින්නේ නැහැ. පිරිත් ගෙවල් වලට වඩින්නේ නැහැ. ඒ කිසිම දෙයකට වඩින්නේ නැහැ. හැබැයි පින්වතුනි මේක හොඳට මතක තියාගන්න. එහෙනම් මේ පිරිසට දාන දෙනවා වගේ මේ පිරිසගේ උතුම් ගතිගුණ සලකලා දාන දෙනවා වගේ පන්සල් වල වැඩ ඉන්න. ඒ මහා ශ්‍රේෂ්ඨයන්ගේ උතුම් ඒ වැඩපිළිවෙලට උන්වහන්සේලා මේ සද්ධර්මයේ ආරක්ෂා කරන්න අපගැප වෙලා කටයුතු කරනවා. ඒ උන්වහන්සේලාට නොපිරිහෙලා සියලු යුතුකම් ඉටු කරනවා. අතන ධර්මයේ දෙනවා අපි එතනට දෙනවා එහෙම එකක් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සියලුම දෙනාට එකම ආකාරයකින් කටයුතු වෙනවා. ඔබගේ පාන්සු කූලෙට පින්වතුනි මේ ආරාමයේ ඉන්න අයගෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔබගේ පියා මිය ගියාට පස්සේ ඒ පිය ගියාට මේ පාන්සු මේ මිය ගිය පියාට පාන්සු කූලයක් දීලා පින් අනුමෝදන් කරන්න අවස්ථාවක් ලැබුණාම මේ ඉන්න උත්තමයෝ ගෙදරට ගෙන්න ගන්න බෑ. ගෙදර දානයක් දෙන්න ඕනුනහම මේ ඉන්න උත්තමයෝ ගෙදරට ගෙන්න ගන්න බෑ. එහෙමනම් ඒ දේවල් උදෙසා ඔබ පන්සලත් එක්ක නිරන්තර ඇසුරක තින්න වෙනවා. ඒක නිසා පින්වතුනි මේ ભેද බින්න වෙන්නේ එහෙම අදන්න එපා කරන් කිසිම කෙනෙක්. කිසිම දෙයක් උදෙසා. ආරාම තමයි හොඳ පන්සල් හොඳ නැහැ. ඒව මහා රාගහන කතා. ඒව එහෙම කියන්න හොඳ නැහැ. පන්සල් ආරාම කියලා දෙකක් නැහැ පින්වතුනි. ওই මිනිස්සු හදාගත්ත මෝඩකමට හදාගත්ත දේවල් ඔය ඔක්කොම. පන්සල් ආරාම ආරන්නේ කී කී හදාගත්ත දේවල්. එහෙම නැහැ. කොතනත් කතා කරන්න ඕනේ සද්ධර්මයේ. තේ හැම හාමුදුරුවෝ කෙනෙක්ම සද්ධර්මයේ කතා කරා. මම ඔබට එදා ඉඳලම කියන්නේ ඔබගේ හාමුදුරුවන්ගෙන් ගිහිල්ලා අහන්න මේ හාමුදුරනේ මට මේ කාරණාව කියලා දෙන්න කියලා. එතකොට උන්වහන්සේ කියනවා කවදාක නැහැ මට ඕකට වෙලාවක් නැහැ කියලා. එහෙම කරන්නේ නැහැ. මිනිස්සු ගිහිල්ලා කතා කරන්නේ මොකද්ද? ආන් අහවල් තැන හදනවා මොකක් හරි එකයි. ගාමුද ගිහිල්ලා ගිනි ගෙඩියක් ඕකට. ලෝක ධම්ම වලින් ඔබ විනාශ වෙනවා. බුද්ධ ධම්මයෙන් ඔබ රැකෙනවා. දැන් අද මේ කරන කතාවලදී ඉස්සරහදී ඔබට දැනගන්න පුළුවන් ඒවා. ඒක නිසා පින්වතුනි කිසිම අවස්ථාවක කිසිම කෙනෙක්ව උඩට තියන්නත් කිසිම කෙනෙක්ව පල්ලෙහාට දාන්නත් උත්සාහ කරන්න එපා. විශේෂයෙන්ම පින්වතුනි ඒව ගැන කතා නොකරේ. ඔබට කරන්න පුළුවන් දේ කරන්න හැම මොහොතකම. ඔබට මොනවද කරන්න පුළුවන් දෙයක් වෙනුවෙන් ඒ දේ කරන්න. ආරන්නේ සේනාසනවල වැඩ ඉන්න උත්තමයන්ගෙන් ඔබට ගන්න සේවයක් තියෙනවා, පිහිටක් තියෙනවා, ඒක උන්වහන්සේලාගෙන් ගන්න. පන්සල් වල වැඩ ඉන්න උත්තමයන්ගෙන් ගන්න සේවයක් පිහිටක් තියෙනවා, ඒක උනේ ඒ උත්තමයන්ගෙන් ගන්න. ඒ උත්තමයන්ට දානි දීලා ඒ මහා පිනක් ඒක. ඒක ඒ විදිහට කරන්න. ඔය කාට දන් දුන්නත් දන් දෙන්නේ කාටද? ඈ ශාස්ත්‍රුන් වහන්සේගේ දානෙනි. ශාස්ත්‍රුන් වහන්සේට හිමි දානෙ. මහරහතන් වහන්සේලා උදෙසා මේ පූජා කරන දානෙ. ආන්ගේ දානෙ තමයි පින්වදනි මේ ස්ථානවල පැවිදි වෙන පිරිස් අනුභව කරන්නේ. මම ඔබට කිව්වා. ඒ වට එහෙම ණය වෙන්න හදන්න එපා. ඒ පැවිදි වෙන උතුම එක වේලක් දන් වළඳනවා කියන එක තුල ඒකත් හොඳට ගන්න ඕනේ. නැත්තම් පින්වතුනි මේව වැරදියට අනිත් අයගේ කන් වලට යන්න පුළුවන්. මෙතන ඉන්න පිරිස එක වේලක් දන් වළඳන්නේ පින්වතුනි වැඩෝ වෙන්න නෙමෙයි. මෙතන මේ වැඩි හරියක් ඉන්නේ රට රටවල වලින් ගිහිල්ලා පැවිදි වෙන පිරිස. බොහෝ කාලයක් ධර්මය අහලා රාග ද්වේෂ මෝහ යම් ප්‍රමාණයකට ෂේය කරලා මෙතනින් එහාට මම තවදුරටත් මේක ඉඳලා වැඩක් නැහැ මම මේ ඉතුරු ටික කරගන්න ඕනේ කියන හැඟීමෙන් යන්නේ. ඒ ආයත කනවනම් පින්වතුනි කන්න පුළුවන් පැය 24ම. ඒ තරමට සල්ලි තියෙනවා. කනවනම් පැය 24ම කන්න පුළුවන්. නමුත් ඒ උත්තරමයේ පින්වතුනි දූතාංගයක් සමාදන් වෙලා තමයි එතන ඒ වැඩ ඉන්නේ. ඒ දූතාංගය හැමෝම රකින්නවා කියලා එකක් නැහැ. එහෙනම් කවුරු හරි කෙනෙකුට හිතුනොත් එහෙම එක වේලක් වළඳන උත්තරමියෝනි හරිම ශ්‍රේෂ්ඨයි. දෙවේලක් වළඳන උත්තරමියෝ ශ්‍රේෂ්ඨ නෑ කියලා. ඒක වැරදි. එහෙම ගන්න යන්න එපා. ආනිසංසය අතින් එක වේලක් වළඳන උත්තරමියෙකුට දෙන දාණය මහත්ඵල මහානිසංස වෙනවා. හැබැයි කෙනෙක් ඉන්න පුළුවන් රාග දේශ මොහ ප්‍රහීන කරලා නමුත් දෙවේලක් වළඳනවා. කෙනෙක් ඉන්න පුළුවන් එක වේලයි වළඳන්නේ තාම රාග දේශ මොහ තියෙනවා. ඔය දෙන්නෙන් කවුද උතුම්? එහෙනම් පින්වතුනි කන කෑමවත් වලඳන වේල් ගන්නවා. ඔය එකක්වත් නෙමෙයි මෙතන ශ්‍රේෂ්ඨත්වයේ. ඒ ශ්‍රේෂ්ඨත්වයේ තේරුම් ගන්න. ශ්‍රේෂ්ඨත්වයේ මේ කියන සිත් පරම්පරාවේ. කොච්චර දුරට රාග ද්වේෂ මෝහ තියනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා පින්වතුනි කිසිම අවස්ථාවක කෙනෙක් උඩ තියන්නත් කෙනෙක්ව පල්ලෙහාට ගන්නත් යන්න එපා. ඒක පෘථග්ජන ස්වභාවය. පෘථග්ජනෙක් හැමතිස්සෙම කම්පයා කරනවා. ආ මේකට වඩා අර කොහොමද? අරකට වඩා මේක හොඳයි. හැමතිස්සෙම කම්පයා කරනවා. මොකද හේතුව පින්වතුනි එකකින්වත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ පෘථග්ජනයාගේ හැටි. ඒක නිසා කිසිම අවස්ථාවක හිතන්න එපා දෙවේලක් වළඳන උත්තමියෝ පහත්ය, එක වේලක් වළඳන උත්තමියෝ උසස්ය කියලා. එහෙම ඒවා නැහැ මේ. පහත් කියලා එකක් නැහැ. හැබැයි තුන් වේලක් කවුරු හරි වළඳනවා නම් අතනීපයක් නැතුව. අන්න එතන පොඩි විනය නීති උල්ලංඝනයක් නිසා පහත් වීමක් තියෙනවා. හැබැයි ඉතින් ඒ පහත් වීම අවශ්‍යද ඔබට? ඈ ඒ පහත් වීම ගැන කතා කරන්න අවශ්‍යද? අවශ්‍ය නැහැ. කෙනෙක්ගේ උත්තරීතර ගතිගුණයක් ගැන කතා කරනවා මිස ඔය දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. මම ඔබට ගිය සතියේත් කිව්වා විවේචනය කරනවා නම් විවේචනය කරන්න පුද්ගලයෝ ඉන්නේ දෙන්නයි මේ ලෝකේ. එක්කෙනෙක් තමයි ඔබ. ඔබ ඔබව විවේචනය කරගන්න ආයෙ නෙමෙයි. ඉඳගෙන ඉවරලා හොඳට ඔබව විවේචනය කරගෙන බලන්න. අනිත් කෙනා තමයි කවුද? ශාස්ත්‍රඥ වහන්සේ. ශාස්ත්‍රඥ වහන්සේ විවේචනය කරනවා. ඒකත් ප්‍රසිද්ධිය නෙමෙයි. ශාස්ත්‍රඥ වහන්සේව තමන්ට විවේචනය කරගන්න. ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙම කෙනෙක්. මෙන්න මේ විදිහටයි හිටියේ. තමන්ට ප්‍රශ්නයක් ආපු වෙලාවක පැත්තකින් ඉඳ ගන්නවා. ඉඳගෙන මොකද කරන්නේ? මේ පැත්තෙන් ශාස්ත්‍රඥ වහන්සේ විවේචනය කරනවා, මේ පැත්තෙන් තමන් විවේචනය කරනවා. ඔය දෙක විවේචනය කර යනකොට තමන්ට තේරෙන්න පටන් ගන්නවා මොකද්ද? මේ උත්තරීතර ශාස්ත්‍රඥ වහන්සේගේ එකම ගතියක්වත් මාගාව නැහැ. එහෙනම් මං ඒ ගතිය ඇති කරගන්නවා. ඔන්න ඔය වැඩ පිළිවෙල විතරයි ඔබට කරන්න තියෙන්නේ. ඒක නිසා පින්වතුනි ආයි තව කෙනෙක් විවේචනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් දැන් බින්දු මාත්‍රයක්වත් පහත් උසස් කියන හැඟීම් වලට යන්න එපා. මේ සියලුම දෙනා පින්වතුනි නිවන් දකින්න ආපු වැඩ පිළිවෙලක ඉන්නේ. කෙනෙක් ඉන්න පුළුවන් මේ දැන් මේ අවස්ථාවේදී නිවනට විරුද්ධ. ඒක පින්වතුනි මේ අවස්ථාවේදී නිවනට විරුද්ධ. දැන් ක්‍රිස්තියානි ආගමේ පිරිස් නැද්ද බුද්ධ ආගමේ වෙලා ඉන්නද? ඕනේ තරම් ඉන්නවා. ඒ අය ක්‍රිස්තියානි ආගමේ කාලේ කාටද කත් ඇද්දේ? ක්‍රිස්තියානි ආගමට නේද? එතකොට ක්‍රිස්තියානි ආගමට කත් ඇදිලා ඒ වගේම සමහර ටිකක් මේ නපුරු ගති තියෙන කෙනෙක් නම් එහෙම සමහරට බුදුහාමුදුරන්ට බැනලා ඇති වෙන්නේ. දැන් බුදුහාමුදුරන් හොඳුරු වචනද කතා කළේ මේ ආලවක? බුදුහාමුදුරන් හොඳුරු වචනද කතා කළේ අඟුලිමාල? ඔය 80 මහා ශ්‍රාවක කියන ඔය උත්තම පිරිසේ කී දෙනෙක් ඇද්ද බුදුහාමුදුරන්ට බැන වැදිච්ච? එහෙනම් පින්වතුනි මේ වෙලාවේ තරහ ඇති සමහර වෙලාවට. හැබැයි මේ වෙලාවේ තරහයි කියලා ඒ උත්තමියෝ ගැන අහිතක් හිතන්න යන්න එපා. හැබැයි ඒ උත්තමයන්ගේ මොන හරි අවැඩක් අසාධාරණයක් වෙනවනම් ඒ උදෙසා කටයුතු කරන්න. ඒක වළක්ව ගන්න කටයුතු කරන්න. මොකද හේතුව ඒ අයට වෙන අවැඩ අසාධාරණ නිසා නෙමෙයි. ඒ කරන අවැඩ අසාධාරණෙන් මේ නිවන් මාර්ගට පිළිපන්න කෙනෙකුට අවලක් අසාධාරණයක් වෙනවා නම් ඒක අපරාධයි. මොකද අර කෙනා පින්වතුනි තව ටික කාලෙකින් තේරුම් අරගෙන එයි. ඒ කෙනා වටේ පිරිස් හැදෙයි. පිරිස් හැදි හැදි ශාස්ත්‍රුන් වහන්සේට අපහාස කරයි. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ මාර්ගඵල නැහැ, නිවන නැහැ කියලා ඒ කෙනා තමයි පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේට කරන ලොකුම අපහාසය කරන්නේ. ඒ කියන්නේ උන්වහන්සේගේ දහම තියෙද්දි, මාර්ගඵලයන් තියෙද්දි, මාර්ගඵල ලැබලා උත්තමයන් අරහත්ත්වයට සාක්ෂාත් කරද්දි එයාගේ ප්‍රකාශ වෙනවා මාර්ගඵල නැහැ කියලා. අන්න එහෙමනොත් එහෙම මොකද වෙන්නේ? එන්නේ ඒක ලොකු අපහසයක්. නමුත් පින්වතුනි ඒකත් වෙන්නේ කොයි කාලයක් විතරද? ඒ අයට මේක තේරෙනකම් විතරයි. ඒ අය මේක තේරුම් ගත්ත දවසේ ඉඳලා එතනින් එහාට මොකද කරන්නේ? මේකට අවශ්‍ය කරුණු කාරණා සිද්ධ කරගෙන යනවා. එහෙනම් කිසිම කෙනෙක්ට බයින්න අයිතියක් අපිට නැහැ. ඔබ හොඳාකාරව දන්නවා පින්වතුනි ඔය ශරීරය ඇතුලේ පුද්ගලියෝ නැහැ. දැන් මේ ධර්මදේශනා මාලාවක් දැන් සති දෙක තුනක ඉඳලා හරිය අඳුම් ධර්මයේ අහලා තිබුණානම් හොඳාකාරවම දන්නවා මේ ශරීරය ඇතුලේ පුද්ගලියෝ නැහැ. මේ ශරීරය ඇතුලේ තියෙන පින්වතුනි යම් කිසි ක්‍රියාදාමයක් විතරයි. ඔන්න ඔය ක්‍රියාදාමයේ හරියට තේරුම් ගත්තා නම් වැඩේ ඉවරයි. එහෙනම් ඒ ක්‍රියාදාමයට අනුව මොන ධම්මයේ දෙන්නේ ඒ ධම්මයට අනුව තමයි ඊටු ටික කෙරෙන්නේ. අවිද්‍යාව තියෙන කෙනාට පින්වතුනි ධම්ම එන ධම්මයට එයා රියැක් කරනවා. ඒ අවිද්‍යාව තියෙන කෙනාගේ හැටි මොන ධම්මයක් දාවේ ඒකට අනුව ඊටු ටික ගැළපිලා යනවා. හැබැයි රහතන් වහන්සේට පින්වතුනි රහතන් වහන්සේට ධම්ම එනවා. හැබැයි අවිද්‍යාව නැති නිසා ඒවට අනුව සියල්ල එක ඒ ආපු ධම්මයට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අරහත්ත්වයට පත් නොවෙච්ච ඕනම කෙනෙක් අවිද්‍යාව නිසා මොකද කරන්නේ? මොන ධම්මේ ආවත් ඒකට අනුව රියැක් කරනවා. හොඳම උදාහරණේ බලන්න දැන් මම මේ ටික ටික දැන් ඒ කරුණු කාරණා කියාගෙන මම යනවා මාතෘකාවට. ඔබ ඔය නිරන්තරයෙන් ඉල්ලනවානේ අනේ මට කමටහනක් දෙන්න කියලා. ඔන්න කමටහන. කමටහන් තියෙනවා ඇති වෙන්නේ. වඩන්න එකාල නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. වඩන්න අයත් ඉන්නවා සමහර වෙලාවට. ඒ ඇයි මේක වඩන්න වෙලාවක් නැහැ. ඒ වෙලාව හදාගන්න තමයි ගිහිල්ලා පැවිදි වෙන්නේ කියලා. අන්න ඒතකොට වෙලාව තියෙනවා ඇති වෙන්නේ. දානි ගන්න වෙලාව හැරෙන ඉතුරු වෙලාව ඔක්කොම තියෙන නිවන් දකින්න. වෙන කිසිම වැඩක් පැවරෙන්නේ නැහැ ඒ ඇයිට. තමන්ට දානි ගෙනත් දෙන උතුම් උපාසක මහත්මයෙකුට උපාසිකාවකට බණ පොඩ්ඩක් කියන ගිරින් යුතුයකම. ඒක ඉතින් කල යුත්තා. ඒ හැරෙන්න වෙන කිසිම කාර්යභාරයක් පැවරෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. එන ඔන්න හොඳට වෙලාව තියෙනවා. දැන් මේ කමටහනක් දෙනවා කියලා කියන්නේ භාවනා කරන්න නෙමෙයි. දැන් මේ භාවනාව කියලා එකක් තියෙනවා. ඔය භාවනාව කියන එක දැලිපිහ වගේ. ඔය දැලිපිහ අරගෙන සමහරව ඇඟ පුරාම කපා ගන්නවා. සමහරව මේ හිතකේ පාගෙන මේ බොහොම සාන්ත වැඩි ජීවිතයක් ගත කරනවා. ඔන්න ඔය භාවනාවෙන් පරිස්සම් වෙනවා. මම ඔය වචනේ දැන් පාවිච්චි නොකර ඉන්න හදන්නේ. මම ඔබට මෙහෙම කියන්නේ. භාවනාව කියන්නේ නැතුව. මම ඔබට කර්මස්ථානයක් දෙනවා. මෙනෙහි කරන්න. ධම්ම විචේ සම්බොජ්ජංගේ වඩන්න. දැන් සම්බෝධියංග වඩන්නනේ ඕනේ අපි. ඒ සම්බෝධියංග වැඩිම උදෙසා ධම්ම විචේ සම්බොජ්ජංගේ වඩන්න යම් කරුණු කාරණා කිහිපයක් දෙනවා. මේ කරුණු කාරණා කිහිපය යම් වෙලාවක් අරගෙන වඩන්න. මේක ටොයිලට් එකේ ඉඳගෙන වඩන්න බෑ දැන්. ටොයිලට් එකේ ඉඳගෙන වැඩුවොත් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ. ඒ තරම් ගැඹුරට මේක යනවා. දැන් ටොයිලට් එකේ ඉඳගෙන ඔබ මොකක් හරි වීඩියෝ එකක් බලනවා. අන්තිමට මොකද වෙන්නේ? කරන්න ගිය වැඩේ පැත්තක හොඳට වීඩියෝ එක බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ පිංගුතුනි මේව ගැඹුරට ගියාම ගිය කාරණාව අමතක වෙන්න පුළුවන්. එහෙනම් වෙලාවක් වෙන් කරගන්න. මම ඒකෙන් කියන්නේ ටොයිලට් එකේ ගියාම කරන්න බැරි කොටසක් ගැන මේ කිව්වේ. හැබැයි ටොයිලට් එකේ ඉන්න ගමන් කරන්න පුළුවන් කොටසකුත් තියෙනවා. ඒකේ වෙලාවට කරන්න. ඊට එහා ගිය ගැඹුරක් තියෙනවා තමයි. ආන් ඒ ගැඹුර කරන වෙලාවට පොඩි කාලයක් වෙන් කරගන්න. දවසකට පැය කාලයක් වෙන් කරගන්න. ඒ දවසකට මේ පැය කාලෙ වෙන් කරගෙන මේ පැය කාලෙන් කාල වැඩි කරගන්න ජීවිතේ. මේක කරන්නේ පින්වතුනි ධර්මයෙන් මෙනෙහි කිරීමක් මිස මේ ධානය ලබන්න කරන වැඩපිළිවෙලක් නෙමෙයි. මම ඔබට කිව්වා නුවර ඉන්න කෙනාට කොළඹට යන්න ඕනේ නම් මොකද්ද කරන්න ඕනේ? කොළඹ සිහි කරගෙන යන්න. ඒ යනකොට කඩු ගන්නාවේ පල්ලම අහුවේ. අහු වුණාම අහු වුණ බව දැනගනි. හැබැයි කඩු ගන්නාවේ පල්ලම නෙමෙයි නේද ඩෙස්ටිනේෂන් එක? කොළඹ. එහෙනම් කඩු ගන්නාවේ පල්ලම අරමුණු කරන්න එපා. ඒක අරමුණු කරන්න ගියොත් විවිධාකාර පිස්සු පේන්න පටන් ගන්නවා. භාවනාවෙන් කරන්න පුළුවන් මහා විශාල දෙයක් තියෙනවා. අනුන්ගේ හිත දැන ගන්න පුළුවන්. පෙර සංසාරයත් ඉස්සේ එහෙම පුරුද්දක් එහෙම තියෙනවනම් භාවනාවට ඉඳගෙන ටික කලක් යනකොට ඔන්න ටික ටික ඒ දේවල් තේරෙන්න පටන් ගන්නවා. සංසාරේ ඉඳලා තියෙනවනම් පුරුද්දක් දිවස්ලාභී ස්වභාවයක්. භාවනාවට ඉඳගත්ත වෙලේ ඉඳලා සමහර වෙලාවට ඒ දේවල් පේන්න පටන් ගන්නවා. ඇයි ඒ? අරමුණ වෙනස්නේ. ඒකයි ප්‍රශ්නේ. අරමුණ වෙනස්. දැන් භාවනාව කියන එකටත් අරන් තියෙන වැරදි සංඥාවක්. ඒකයි ඒ. දැන් ස්ත්‍රියාව කියන්නේ මොකද්ද? කාම පුඤ්ජේ. ඒක නේද සංඥාව? පිරිමියෙකුට කියනවා ගෑණිය. එතකොට මොකද්ද ඉන්නේ ඩංගල්ල? විවාහයට හොඳයි. ඒකද සුදුසුයි. එහෙම තමයි යන්නේ. වැරදි සංඥාවක් නේද? ගෑණියෙක් කියන්නේ පිරිමියෙකුට කාම පුඤ්ජයක්. වැරදි සංඥා. කතාවද වැන්දට පස්සේ මොකද්ද කරන්නේ? අන්නේ නෑ වැඩි සංඥා මොකද්ද? ළමයෙක් හදන්නේ නැහැ දැන් ඉතින්. දැන් ළමයි හදන්නේ. ළමයි හදුවම මොකද කරන්නේ? දැන් ඉස්කෝලේ යවන්න එපා. ඉස්කෝලේ යවලා මොකද කරන්නේ? ඩිග්‍රී එක කරවන්න එපා. ඩිග්‍රී එක කළා මොකද කරන්නේ? ජොබ් එකක් කරන්න එපා. දැන් ඩිග්‍රියක් කරලා ගෙදර ඉන්න කෙනෙක්ගෙන් අහන්නේ. හුදේ. ජොබ් එකක් එහෙම හම්බුන්නේ නැද්ද? දැක්කද? ඔය ඔක්කොම වැරදි සංඥා. ලෝක සත්‍යයාව විසින් ලෝකෙට මවාගත්ත වැරදි සංඥා ඔය ඔක්කොම. මොකක් හරි කිව්වනම් ඒකට අදාළ වැරදි සංඥාවක් ටක් ගන්න මතු වෙලා එනවා. ඒකයි වෙලා තියෙන්නේ. භාවනාවටත් ඔය වැරදි සංඥාවම තමයි අරන් තියෙන්නේ. නිකවට හිතන්න කවුරු හරි භාවනා කියලා කියනවා. භාවනා කියලා කියපු ගමන් නිවන මතක් එන්නේ කාටද? බොහෝම අල්ප මාත්‍රයකට මතක් වෙයි. මතක් වෙන්නේ මොකක්ද? ධ්‍යාන. 이르දි. ඇයි? දැන් ඒකට වැරදි සංඥා වර්ණගෙන ඉවරයි. ඒ ඔක්කොම කිඳා බහැල ඉවරයි. දැන් ඉතින් ධ්‍යාන වඩන්න, 이르දි වඩන්න ඕවා තමයි හිතාගෙන ඉන්නේ. පින්වතුනි, ධ්‍යාන වඩන්න ඕනේ තමයි නිවන් දකින්න. අපි කවදාකවත් කියන්නේ නෑ ධ්‍යාන නැතුව නිවන් දකින්න පුළුවන් කියලා. ෂණික ධ්‍යානයක් හරි නැගිලා තමයි නිවන් දකින්නේ. ඒකේ කිසි දෙයක් නැහැ. හැබැයි කඩු ගන්නාවේ පල්ලම අරමුණු කරන්න එපා. කොළඹ යන්නේ කෙනා. කොළඹ යන්නේ කෙනා බලන් ඉන්නවනේ කොළඹ බස් එකක් එනකම් මිසක් කඩු ගන්නාවේ බස් එකක් එනකම් නෙමෙයි. එහෙනම් කොළඹ බස් එකෙන් නැගලා කොළඹ ඉඳලා කොළඹට යනකම් බලාගෙන ඉන්න. ඒ අදාළ කටයුතු කරනකොට කඩු ගන්නාවේ පල්ලම ඉබේ බහිනවා. ප්‍රථම ධානයේදී ඉබේ නැගෙනවා. එතනින් ද්විතීක ධානයේට නැගෙනවා. මොකද ප්‍රථම ධානයේ මදි. ප්‍රථම ධානයේට ගිය කෙනාට ඉතුරු ටික යන්න ප්‍රථම ධානයේ මදි. අන්න එහෙමයි ඒක නැගෙන්නේ. ධර්මයෝ විසින් ධර්මයෝ පවත්වන්නේ ඔන්න ඔය ආකාරයට. යම්කිසි කෙනෙක් ප්‍රථම ධාන සමාධියට සම්බඳුනට පස්සේ එතනින් එහාට එයා ඒක තුල එයා ඉන්නකොට එයාට ඒ මානසික ස්වභාවයට දැනෙනවා මේක මදි ඉතුරු ටික කරගන්න. අන්න එතකොට සිංහදෙනි ඔටෝමැටිකලි ඒ හිත විසින් අනික් හිත නිර්මාණය කරලා දෙනවා. ප්‍රථම ධානයයි ද්විතීක ධානයයි අතර හිත කීයක් තියෙනවද? එකයි තියෙන්නේ. මේක ප්‍රථම ධාන හිත. ඊළඟ එක මොකද්ද? ද්විතීක ධාන හිත. ඒ අරමුණු කලාන. ඒක ඉබේ අරමුණු වෙනවා. මොකද මේකට වඩා ඒකට ඒකෙදි මේක කරගන්න පුළුවන් නිසා. එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා නෑ එතනින් එහාටත් මේක තව පුළුවන්. තව සුද්ධ කරගන්න. තව සුද්ධ කරගන්න තවත් පුළුවන් ඉස්සරහට සුද්ධ කරගන්න. ඕ වගේ අස්ත සමාපatti වලටම යන්න පුළුවන් කෙනෙකුට. ධර්මයෝ විසින් ධර්මයෝ පවත්වනවා. මේකට කලබල වෙන්න දෙයක් නැහැ. භාවනාව කියලා කියපු ගමන් ඔළුවට වැරදි අර්ථයක් එන නිසා ඕකට දාගන්න පිංගුතුනි ධර්මයේ මෙනෙහි කරනවා. ඔබට ඕනේ උඩින් යන්නද රාග දේශ මොහනසන්නද? ඔන්න ඕක හොඳට ඔළුවට ගන්න. විවිධාකාර විඥාවල් තියෙනවා. දෙවිවරු පේනවා. දැන් දෙවිවරු පේන අය නැද්ද දරුවෝ අතර? ඉන්නවා. දරුවන්ට සමහර පුණ්‍ය irdi තියෙන අය ඉන්නවා. අතීතයේ තිබිච්ච පුණ්‍ය irdiයකට එහෙම ඉන්න අය. ඒ දරුවන්ට දෙවිවරුන්ව පේනවා. දෙවිවරුත් එක්ක කතා කරන්න පුළුවන් අය ඉන්නවා. එහෙම තියෙනවා. දැන් ඕක පොඩ්ඩක් ඇහුවොත් එහෙම අපේ කෙනෙකුට මොකද වෙන්නේ? දැන් මේක ගන්නෙ කොහොමද? දෙවි කෙනෙක් දකින්න තියෙනවනะ? ඈ? ගන්න දින එකම ගමේ දැන් ඉතින් භාවනා කරන්නම වෙනවා. දැන් ඔන්න භාවනාවට වැටෙනවා. දැන් මේ භාවනාවට වැටෙන්නේ මොකටද මේ? දෙවි කෙනෙක්ව දකින්න. අන්න ඒකයි මම කියන්නේ. දැන් ඔන්නෝම විරසකුත් මේකට ඇවිල්ලා තියෙන නිසා. භාවනාව කියන එකට වැහැලා තියෙන්නේ දැන් වැරදි ඔන්න සංඥාවක්. ඔබ මේ මේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා රෝන්ග් නම්බර් එකක්. තනිකරම තියෙන්නේ. ගන්න ඉස්පිරිතාලෙට යන්නේ පොලිසියට. ඒකයි වෙලා තියෙන්නේ. කෝල් එක ගන්න ඉස්පිරිතාලෙට යන්නේ පොලිසියට. එතනින් කියනවා රෝන්ග් නම්බර්. හැබැයි ඒ පාරේ ගියොත් වරදිනවා. ඔන්න ඕකයි ප්‍රශ්නේ. මේක හරියට තේරුම් ගන්න. බුදුදහම තුල භාවනාව කියලා කියන්නේ පිංගතුනේ. සප්ත සම්බොජ්ජංගය. සබ්බාසව සූත්‍රයේදී තාතුරුන් වහන්සේ මනාකොට දේශනා කරනවා භාවනාය පහතබ්බ කියන තැන. සප්ත සම්බොජ්ජංගයන් තමයි භාවනා කළ යුත්තේ කියලා. එහෙනම් සප්ත සම්බොජ්ජංගයන් භාවනා කරන්න නම් ධම්ම විචේ සම්බොජ්ජංගයේ තමයි වටිනම දේ. ඒක කරද්දී සිහිය පිහිටවාගෙන ඒ දේ කරනකොට මොකද වෙන්නේ? ඉතුරු ටික ඉබේ වැඩි වැඩි යනවා. ධානය නැගෙනවා. ආයි අහන්න දෙයක් නැහැ. ධාන අරමුණු කරන්න එපා ඉඳගෙන ඉඳි. ඉඳගන්න මේ දේ මම මෙනෙහි කරන්න ඕනේ. මට රාග දේශ මොහොන අසන්න ඕනේ. වෙන මොකුත් මට අවශ්‍ය නැහැ. එහෙනම් දෙවි කෙනෙක් එහෙම මැවිලා ආවොත් මොකද්ද කරන්න තියෙන්නේ? මොනව කරන්නද? මොකද්ද දෙයියන්ගේ මට ඇතිපලේ? දැන් දෙවි කෙනෙක් බලන්න දාවේ. හැබැයි මෙහෙම හිතන්නකෝ. ඔන්න භාවනාවට ඉඳගන්න. ඉඳගත්තට පස්සේ ඔන්න නැත්තම් දැන් ඔන්න මේ කොළඹ යන බස් එක යනකන් ඉන්නවා. ඉන්නකොට ඔන්න හිතෙනවා කඩු ගන්නාවේ පල්ලම හොඳ මේම පල්ලමක් නේ. ඈ ඕක හිත හිත ඉන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න බස් එකේ යනවා. බස් එකේ යනකොට දැන් කඩු ගන්න අය පල්ලම බහිද්දි මොකද හිතෙන්නේ? ෂා. හරි ෂෝක්නේ. අනාර කියපු පල්ලමනේ මේ බහින්නේ. ඈ? දැන් නැවතිලා. එක්ක බැහැලා බලන්න හිතෙනවා. වැඩි හරියකට වෙන්නේ බැහැලා බලන්න හිතන එක තමයි. අරපපාතෙන් බැහැලා තමයි නතර වෙන්නේ ඊට පස්සේ. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. හිතන්නකෝ ඔබගේ අම්මා දරුණු අසනීපයකට ලක් වෙලා ඒ අම්මට දෙන් ලේ දෙන්න ඕනේ. ඒ ලේ දෙන්න ඉන්න එකම කෙනා ඔබ. ඔබ නුවර දැන් ඉන්නේ. දැන් ඔබට බස් එකේ යන්න වෙනවා කොහෙටද? කොළඹට. දැන් ඔබ කොහොමද යන්නේ? මම කඩු ගන්නාවේවත් තියෙනවා. පොඩ්ඩක් බැහැලා බලලා ඈ වටේ තියෙන සිරියාව නරඹලා එහෙම පොඩ්ඩක් යන්න ඕනේද? මේක හොඳට තේරුම් ගන්න සිංහදෙනි. එහෙම එකක් හිතෙන්නේ නැහැ. කඩු ගන්නා නෙමෙයි මෙලෝ දහමක් හිතෙන්නේ නැහැ. හිතෙන්නේ එකම එක දෙයයි මොකද්ද? මං කොයි වෙලාවෙද කොළඹට යන්නේ? එහෙනම් ඒ යන වෙලාවේ කඩු ගන්නවා පල්ලම. ඒ බලන්නකෝ අර ලස්සන. මේ ඔන්න යනවා. tag ගල ගහලාද මේ මොනවා මම බලන්නද? ඕකේ. අම්මන් හරි දුක් විඳිනවා. මම ඉක්මනට යනවනේ එතනට. ඩ්‍රයිවර් කියන හෝ හෝ පොඩ්ඩක් ඔහොමින් මේක පොඩ්ඩක් බලන්න ඕනේ. කඩු ගන්නවා ඒ පල්ලම බලන ලස්සන අර ලස්සනට ගෙවල් එහෙම තියෙනවා යට. ඈ? එහෙම එකක් හිතෙන්නේවත් නැහැ. මං ඒකයි පින්වතුනි කියන්නේ. ඔන්න ඔය තැනදි හිර වෙනවා ගොඩක් අය. ඔය තැන උදෙසා කටයුතු කරන්න එපා. මම මේ මුළු ලෝක සත්ත්වයාටම නෙමෙයි කියන්නේ. මේ සද්ධර්මයේ අහන අයට කියන්නේ. ධර්මයේ මෙනෙහි කරන්න. එකම එක අරමුණක් තියාගන්න මම බෙල්ල කඩාගෙන හරි නිවන් දකිනවා. මට වෙන මොකුත් ඕනේ නැහැ. එහෙනම් දැන් දෙවි කෙනෙක් මතුවෙලා එහෙම ආවොත් එහෙම සමාධියට. දැන් වැඩක් තියෙනවද ඉතින්? දැන් මේ අර අම්මගේ යන සිහියේ පරිමුඛං සතින් උපට්ඨ වෙත්වා. මුක්ඛ්‍ය වූ පරමාර්ථයට සිහිය පිහිටවා ගත්තාම. මොකද්ද දැන් මුක්ඛ්‍ය වූ පරමාර්ථය? නිවන. එහෙම නැත්නම් අර කතාවේ හැටියට අර අම්මට ලේ දෙන එක. අම්මට ලේ දෙන එකට සිහිය පිහිටව ගත්ත කෙනාට කඩු ගන්නාවේ පල්ලමේ මුළු දිව්‍ය ලෝකෙම වැඩලා ඉන්නවා කිව්වා. බස් ඩ්‍රයිවර්ට කියයිද නවත්තන්න නවත්තන්න මට දෙවිවරු බලන්න ඕනේ කියලා. පින්වදෙනි ගිනි ගන්නවනේ මොහොතක් නෑර ගිනි ගන්නවනේ. එහෙනම් මොහොතක් නෑර ගිනි ගන්නව නම් ආයේ ඕකේ මොනවද බලන්න තියෙන්නේ තාම? ඔබම වඩනවා නේද මේ ඇහැ ගිනි ගන්නවා කියලා මේ හොගාලා. රාග දේශ මෝහ වලින් මේ ඇහැ ගිනි ගන්නවා. මේ ගිනි අරගෙන තියෙන වෙලාවේ මේ ඇහෙන් මොනව බලන්නද? ඔය හැංගීමෙන් නම් ඉඳගන්නේ මුක්ඛ වූ පරමාර්ථයේ නිවන නම් තියෙන්නේ පින්වතුනි මේ මෙතනින් පොල් ගස් යනවා තමයි. ඔබ වාහනේ අරයි යනකොට දැන් වොට්ව මෙතන ඉඳලා වොට්ෆර්ඩ් වලට මේ වෙන අරමුණක යන මහත්යෙකුට හරි නෝන කෙනෙකුට හරි මං ඇහුවොත් එහෙම වාහන කීයක් විතර පහ වුණාද? ඒවැය පාට මොනවාද? එකක්වත් මතක තියෙයිද? නෑ. ඉතින් වාහන පහ වුණා. ඒ වෙලාවේ පහ වෙනවා වගේ දැක්කා. හැබැයි ඒකේ නම්බර් ප්ලේට් එක එහෙම ඇහුවොත් කියන්න පුළුවන්. නෑ වැඩක් නෑ. හැබැයි අරමුණු කළොත් මොකද වෙන්නේ? මේ යන ගමන් යනකොට ඔන්න එනවා ලස්සන වාහනයක්. රේන්ජ් රෝවර් එකක් එනවා අලුත්ම කිරිකිරි එකක්. දැන් මොකද කරන්නේ? අරමුණු කළොත් එහෙම. දැන් පේනවා. අරමුණු නොකළොත් මොකද වෙන්නේ? යනවා. එන අය යනවා. එච්චරයි. එන අය යනවා. එන නිවලට බාධායිද? නෑ අරමුණේ ප්‍රශ්නේ තියෙන්නේ. මුක්ඛ වූ පරමාර්ථය මොකද්ද කියලා හොඳට අවබෝධයට ගන්න පිංගසන. තමන් මොකටද මේක කරන්නේ කියලා ගන්න අවබෝධයට. තවත් ලෝකෙ මුදුනේක් වෙන්න නම් මේක කරන්නේ. ඊට වඩා හොඳයි පිංගුතුනි ඉන්දියාවේ ඉන්න යෝගිවරු ඊට වඩා හොඳට මේක කියලා දෙන. මේක කියන්නේ නිවන් දකින විදිය නෙමෙයි. ඔය ධ්‍යාන භාවනා දෙවිවරු බලන්න අරව මේවා කරන්න උඩින් යන්න යටින් යන්න හිත දැන ගන්න ඔය ටික කරන්න ඊට වඩා හොඳට කියලා දෙන පිරිස ඉන්නවා. බුදුදහමට වඩා හොඳට ප්‍රචලිත වෙලා තියෙනවා ඒවා. එහෙනම් අන්න ඒ තැනකට ගිහිල්ලා ඒක ප්‍රගුණ කරගන්න. ඒ ප්‍රගුණ කරගෙන ලංකාවට ඇවිල්ලා කියන්න මට පුළුවන් උඩින් යන්න. එතකොට ඕනනම් එහෙ ඉඳලා විස නැතුව මෙහෙ එන්නත් පුළුවන්. අහුනොත් මොකද කරන්නේ? අල්ලලා ආපහු යවනවා. ඉතුරු කරගන්න පුළුවන් පවුම් 500ක් නේද? ටිකට් එකක් පවුම් 500යි. අර හත අවුරුද්දක් අරේ දුක් විඳලා ඇවිදලා පවුම් 500ක් එහාට මෙහාට දාගන්න පුළුවන්. ඊට වඩා පින්වදෙනි මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න ඒක ගැන පොඩ්ඩක් සිහිපත් කරන්න. එහෙනම් ඔබගේ මුඛ්‍ය පරමාර්ථය වෙන්න ඕන එකම එක දෙයයි. ඒ තමයි බෙල්ල කඩලා ගියත් මම නිවන් දකින්නවා. අන්න එතනට ඔබ හිත දියලා තියෙනවනම් ඔබ ශාස්ත්‍රුන් වහන්සේගේ දරුවෙක්. එහෙම නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේගේ ගෝලෙක්. දරුවෙක් වෙන්න නම් අරහත්ත්වයටපත් වෙන්න බෑ. ශාස්ත්‍රුන් වහන්සේගේ ගෝලෙක්. ඔබට පුළුවන්කම ලැබෙනවා උන්වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේ කියන නමින් ආමන්ත්‍රණය කරන්න. බෙල්ල කඩලා ගියත් මම නිවන් දකිනවා. එහෙනම් පින්වතුනි ආයි ඔය එකකින්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ වෙන්නේ පින්වතුනි මොකක් හරි එකක් එනකොට. මේ හිත නිකන් හිතක් නෙමෙයි. මේ හිත හැමතිස්සෙම වැඩ කරන්නේ පින්වතුනි මේ දැන් ගිය හිත ඒකේ දැකපු දේවල් ඒකේ උපාදාන කරගත්ත දේවල් දෙවනි හිතට ධම්ම වෙනවා. ඔන්න ඔහොම ක්‍රමවේදයක් තමයි මේ යන්නේ. මෙතන පුද්ගලයෙක් කවුරුත් නැහනේ. මෙතන තියෙන්නේ හිත පරම්පරාවක් හැදෙන ක්‍රමවේදයක්. එක හිතක් නෙමෙයි ඒ හිතත් හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ හිත හැදිලි විරලා ඒ හිතේ විපරිණාමය දක්වා යන ක්‍රමවේදයක් සාස්ත්‍රුණහන්ද කියලා තියෙනවා. ඔන්න ඔය ක්‍රමවේදයේ තමයි මේක යන්නේ. ඔය මොකෝයේ කොහොමද ඒ ගත්තත් එක හිතක් ඇති වුණාට පස්සේ ඒ හිතේ අවසාන ඵලය ඒ හිත විපරිණාමයට ලක් වෙන වෙන වෙලාව වෙනකොට රැස් කරගත්ත ටිකක් තියෙනවා. අල්ලලා මළු වලට දාගත්ත. ඕන් ඕවෙන් එකක්මක් වෙනවද? ආයි ධම්මයක් විදිහට අනික හිතට එනවා. එහෙම එහෙම මොකද වෙන්නේ? තට්ටුවෙන් තට්ටුව තට්ටුවෙන් තට්ටුව මේ හිත ගොඩ නගනවා. මුලින්ම දැන් හිතන්න නිකන් භාවනාවට ඉඳගත්තාම යන්තම් නිකන් නිල් පාට නිකන් නිකන් අකුණක් වගේ එකක් යනවා එකපාරට. ඊයේ ගම මොනවද බහින ධම්ම? ඈ? බහින ධම්ම ඕනේ තරම් තියෙනවනේ. ඇයි අසා දැනගත්තේ වතිය? විෂ්ණු දෙවියන්. පටන් ගත්තා එතනින්. රතු පාට එකක් එහෙම දැක්කොත් එහෙම 33 කෝටියක් දෙයියෝ කියන්නේ නෑ. ඒ වැඩි හරියක් රතු වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. පොඩි රතු පාට එලි කෑල්ලක් දැක්කනම් එතනින් එහාට මොකද කරන්නේ? ඒක අරමුණු කරනවා. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ගිය කාරණාව අමතකයි. ඒක අරමුණු කළොත් එහෙම මොකද වෙන්නේ? මේ භාවනා කරන උත්මයන්ට ගරහනවා එහෙම නෙමෙයි. මං කිව්වනේ මේ කිසිම කෙනෙකුට ගරහන වැඩ පිළිවෙලක් නෙමෙයි කරන්නේ මේ. ඔබට මේකේ තියෙන හරය ගන්න කියලා දෙනවා. කවදාක්වත් මම කියන්නේ අරය වැරදි අපි හරි කියලා. දැන් අපිට මේ සමහර මහත්තුරු හොයි කවුරු හරි ඔය ඉතින් ඉන්න පිරිස් එවනවා. ඒවන්නේ මොකද්ද? මම මේ ළඟදී මං ඉඳන් අපේ ජන්න මහත්මයා මට ඒක මහත්මයෙක් කියූප එකක් පෙන්නුවා. ඔබ වැරදි. මම හරි. එහෙම කියලා එකක් කියවලා තිබ්බා. එහෙනම් ඔබ වැරදි. මම හරි. ඉතින් හරිනම් හරිද කියන්නේ. එතකොට ඉවරනේ. තව කෙනෙක්ගේ වැරද්ද නෙමෙයි කියන්න ඕනේ. මොකද්ද කියන්න තියෙන්නේ? දැන් සාහතුරුන් වහන්සේ කිව්වද නිගන්නාද පුත වැරදි කියලා? නෑ, රාහතුරුන් වහන්සේ උන්වහන්සේගේ වැඩේ කළා. එතකොට මිනිස්සු දැනගත්තා මොකද්ද? නිගණ්ඨනාත පුත්ගේ දෙයට වඩා උන්වහන්සේ නිගණ්ඨනාත පුත් කියන සාහතුරු ඒ උත්මයා ගාව ඉතිපු පිරිස ගිහිල්ලා සාහතුරුන් වහන්සේ ගාව පැවිදි වුණා. ඇයි ඒ? සාහතුරුන් වහන්සේ ගියාද නිගණ්ඨනාත පුත්ගේ ආරාමයට? ඊළඟ කිව්වද මේ මිනිහා කියන්නේ වැරදි වරු මා ගාවට කියලා? නෑ, උන්වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ ඉදිරිපත් කළා. උන්වහන්සේගේ ධර්මයේ ඉදිරිපත් කළාම ඒ උන්වහන්සේගේ ධර්මයේ කන වැටිච්ච පිරිස් යමක් තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්තට පස්සේ එතනින් මිදිලා අතනට ගියා. ඒක තමයි කරන්න තියෙන්නේ. කිසිම කෙනෙක් තව කෙනෙකුට ගරහන එක වැරදි. ඕනෙම ආගමක් හෝ වේවා කවදාවත් ගරහන්න යන්න එපා. ගරහන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකයි ඒකෙන් මේ බින්දු මාත්‍රයක් හිතන්න එපා ගරහනවා කියලා. මේ කියන්නේ පින්වතුනි මොකද අපරාධේ? සමහර අයට සමාධිය වැඩෙනවා. වැඩිලා මොකද වෙන්නේ? රෝම් සයිඩ් යනවා. ඉතින් අපරාධයක්නේ. එහෙනම් ඔබගේ සමාධිය වැඩෙන වෙලාවේ ඔබ රෝම් සයිඩ් ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඉතින් අපරාධනේ. ඔබට සමාධියත් වැඩිලානේ. ඊට පස්සේ රෝම් සයිඩ්නේ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද වෙන්න ඕනේ? භාවනාවට ඉඳගන්නේ කොහොමද? මොකක් හිතාගෙනද? බෙල්ල කඩලා ගියත් මක් වෙනවද? නිවන් දකින්න. මට වෙන කිසි දෙයකින් වැඩක් නැහැ. මම නිවන් දකින්නවා. මෙන්න මේ තැන ඉඳගන්න භාවනාවට ඉඳගනිති. භාවනාවට කියන්නේ ධර්මයේ මෙනෙහි කරන්න ඉඳගනිති. අර වැරදි වචන මේ වචනේ පොඩ්ඩකට දැන් ඈඩ් කරන්නකෝ ඔය වොකැබියුලරියකින්. ඒ වචනේ පොඩ්ඩක් ඈඩ් කරන්න නැත්නම් ඔය වචනෙත් එක්ක එනවා ධම්ම ලක්ෂ ගාන එක එක જાති ඒවා. පැවිදිල්ල ඔන්න සමාධියට බාධා කරගන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි පරම අදිෂ්ඨානයක් කරගන්න භාවනාවට ඉඳගන්න කලින් සෝවාන් වෙන්නෙපා. සෝවාන් වෙච්ච කෙනාට මොනවද හිතෙන්නේ? මේ ලෝකේ එක බිඳුවක්වත් සාරයි කියලා හිතෙයිද? මම ඔබට එදා කිව්වේ විසාකාව සෝතාපන්න ඵලයේ ලබාගෙන ගිහි ජීවිතේ හිටියා කිව්වහම තෑගි දෙන්න ඕනේ. තෑගි දෙන්න ඕනේ. සෝතාපන්න ඵලයේ ලබාගෙන ගිහි ජීවිතේක ඉන්න පුළුවන් කියන එකේ. ඇයි පින්වතුනි මේක 1000යි කම්කටොළු සහිතයි කියලා තේරුම් අරගෙන තව තවත් ඒකේ ඒ තුමියට ඉන්න සිද්ධ වුණානේ? මොකක් හරි හේතුවක් වෙන්නේ නැතිනේ. අපිට කියන්න පුළුවන් මේක වැරදි කියලා. නෑ, වැරදි කියනා නෙමෙයි මේ. හිතියට තෑගි දෙන්න ඕනේ කියලා කියන්නේ. අනාගාමි වෙච්ච උතුමෙක්. තිත්ත ගහපති වගේ. අනාගාමි වෙච්ච උතුමෙක් ගිහි ජීවිතේ හිතිය කිව්වහම මොනවද දෙන්න ඕනේද? තෑගි දෙන්න වටිනවා. මේ ගිහියෝ හෙවත් ගැරහි යුත්තු මේ උපාසක උපාසිකා ගැන නෙමෙයි කියන්නේ. ගැරහිය යුතු පිරිසක් එක්ක උත්තමයකට ඉන්න පුළුවන්ද? ලේසියෙන් ඉන්න දෙයිද? කවදාක්වත් දෙන්නේ නැහැ. ඉතින් කොච්චර දේවල් මැද්දේදී ඉන්නේ නැත්තේ. එහෙනම් යම් කිසි අවස්ථාවක ඔබ සෝතාපන්න ඵලය ලැබුණා. ඒ ලැබපු මොහොතේ ඉඳලා පින්වතුනි ඔබට තියෙන එකම එක අරමුණක්. ඒ අරමුණ තමයි මම කොයි වෙලාවද නිවන් දකින්නේ. ඔන්න ඔය අරමුණටපත් වෙච්ච කෙනා හොඳාකාරවම දන්නවා මේ ලෝකෙ ගිනි සහිතයි. මේ හැම තප්පරයක්ම මාව පුච්චලා අලු කරනවා මිස මෙතන ඇති ගන්න හරයක් නම් හරයක් නම් ඇත්තෙම නෑ කියන තැනට ආපු කෙනෙක් ඒකේනා. ඒකයි කියන්නේ පින්වතුනි සම්මා කරලා ඇවිල්ලා ඉන්නේ. මේ අවිද්‍යා තෘෂ්ණා දෙක එකට එකතු කරලා මේ හදන ගොඩනගෙන වැඩපිළිවෙල මහා අසාරයක් බව දැකලා තියෙන්නේ කෙනා. ඔන්නෝක දැකපු කෙනා එතනින් එහාට මොකද්ද කරන්න ඕනේ? මේක ඉවර කරගන්න කටයුතු කරන්න ඕනේ. මේක ඉවර කරගන්න කටයුතු කරනවා නම් මොකද්ද මුක්ති වූ පරමාර්ථය වෙන්න ඕනේ? රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කියන ඔන්න තුන අරමුණු කරන්න ඕනේ. මේ නිවන තමයි එතකොට අරමුණ. ඒකයි කිව්වේ බෙල්ල කඩලා ගියත් මම නිවන් දකින්නවා කියන හැඟීමේ ඉන්න ඕනේ. එහෙම හිතපු උතුම තමයි පින්වතුනි නිවන් දැක්කේ. මම ඔබට මේකට කලින් කියන්නේ අජර එක හාමුදුරුව කෙනෙක්ව මරන්න ඇවිල්ලා. ඒ හාමුදුරුව මොකද්ද කිව්වේ? අද මරන්න එපා. මට එක දවසක් දෙන්න. හෙට ඇවිල්ලා මරන්න. එතකොට ඔබ පැනලා ගියොත් මම පැනලා යන්නේ නැහැ. ගත්ත ගල් ගෙඩිය අරගෙන දනිස් පොල් කඩු දෙකම කඩා ගත්තා ගල් ගෙඩියෙන් ගහලා. කොහොම වීරයක් තියෙන්න ඕනේද? දැන් මට යන්න බෑනේ. එහෙනම් දැන් මාව මෙහෙම තියලා හෙට උදේ වරෙල්ල ඇවිල්ලා මාව මරහලා. මට එක දවසක් දීපන් මේ වැඩේ ඉවර කරගන්න. එහෙනම් පින්වතුනි මේ නිවන් දකින්න යන උතුමන්ට මේ ශරීරයට වෙන ආපදා හැම වැදගත්ද? නිදාගන්න පැදුරකද මෙට්ටකද කොට්ටයක් එහෙම තියෙනවද? ඒකට ඇඳ ඇතිරිලි තියෙනවද? ඕක වැදගත්ද? නිවන් දකින්න යන උත්මයකට අතපය හතරවත් වැඩගත්. ඒකවත් ඕනේ. කවුරු හරි කිව්වොත් එහෙම දැන් තෝව මරනවා. අනේ මාව මරන්න එපා. එහෙනම් උඹට දඬුවමක් දෙන්න ඕනේ. ඕනේ දඬුවමක් දෙන්න. අතයි හත් දෙකයි කකුල් දෙකයි කපනවා. ඒක නුඹ කැමති වුණොත් උඹ මරනවා. දැන් මොකද්ද එයා ගන්න తీරනේ? අනේ කපන්න මෙන්න අත් දෙකයි කකුල් දෙකයි කපන්න. කපන්න මරන්න එපා. ඇයි ඒ? මට මේ නිවන් දකින්න කරගන්න දෙන්න. මට මේක ඉවර කරගන්න දෙන්න. මෙන්න මේකයි පින්වතුනි මේ උත්තමයන්ගේ හැඟීම. මේ උත්තම මානසිකත්වයට එන්න පුළුවන් ඉන්නවද ලේසියෙන්? බොරුවට නිවන් ඕනේ, නිවන් ඕනේ, නිවන් ඕනේ කිය කී හිටියට මේ උත්තම මානසිකත්වයට කාටද දෙන්න පුළුවන්? මෙන්න මෙතනයි පින්වතුනි මුඛ්‍ය වූ පරමාර්ථයේ නිවන කියලා කියන්නේ. ඔන්න ඔය තැන තමයි ඒතන. එතෙන්ට හිත විහිදුව ගත්ත කෙනෙකුට පින්වදෙනි මේ ඕන එකක්. ඒ උදසා ගමන් කරනවා. ඒ උදසා ගමන් කරනවා. එහෙනම් ආයි ඔය නිල් එලි රතු එලි වැඩගන්න. නැහැ අර අම්මා අරේ ඕක දුක් විඳිනවා. වෙලාවට ගියේ නැත්නම් එහෙම මොකද වෙන්නේ? අම්මා මැරෙනවා. අන්නේ හැංගීමක් තියෙන දරුවේ. කවදාකවත් කඩු ගන්න අය පල්ලෙමින් බහලා පල්ලෙමේ සිට ධර්ම නම් ඉන්නේ නැහැ. වාහන කොච්චර පහු වෙලා ගියා පොල් ගස් දෙල් ගස් ඔක්කොම පහු වෙවි යනවා. එකකට එකක් ගැනවත් අරමුණු කරන්නේ නැහැ. එකම එක අරමුණයි තියෙන්නේ මොකද්ද? අම්මාව බේර ගන්න ඕනේ, අම්මාව බේර ගන්න ඕනේ. ඔන්න ඔය තැන. ඔය තැනට අරමුණු කරගෙන ගියා නම් පින්වදිනේ කවර කවදාකවත් ඔය කියන මල වවුද පේන්නේ නැහැ. ඕක පේන වෙලාවක් ඒ චතුත්ථ ධානය සමාපත්තියේ සම්බන්ධ එහෙම දැන් චතුත්ථ ධානයේ සම්බන්ධින අවිඥා පාදක චතුත්ථ ධානයේට ගියාට පස්සේ පිරිසිදු දිවස 15යි. අන්නේ පිරිසිදු දිවස 15 වුණාට පස්සේ ඔය ඔක්කොම දැක ගන්න පුළුවන්. එතකොට මේ පේනේව නෙමෙයි අරමුණු කරලා බලනේව තියෙන්නේ. පේනේව නෙමෙයි ඒවා. ඒව අරමුණු කරලා බලනවා. කාට හරි ඕන නැහැ එහෙම අභිඥා පාදක චතුර්ථ අධ්‍යයනයේ සම්වේදිත උත්තමයේ ඉන්නවනම් ඒ උත්තමයට පුළුවන්. ඒ උත්තමයට ඒ වෙනකොට දිවස් 15 වෙලා තිනවනම් ඒ උත්තමයට පුළුවන් ජාතුම් මහරජාගේ දිව්‍ය ලෝකේ දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්න. දිබ්බ සෝත ඥානයේ 15 වෙලා තිනවනම් පිරිසුදු දිව කන 15 වෙලා තිනවනම් ඒ උත්තමයට පුළුවන් තාව දිනසේ ලෝකේ මොනවද කතා කරන්න කියලා අහගෙන ඉන්න. ඒ උත්තමයට ඕනේ නම් තමයි ඒක කරන්නේ. හදුව මේ බලෙන් යන ඒවා පේනවා ගහනවා නෙමෙයි. ඉතින් මෙන්න මේක හොඳට අවබෝධයට ගන්න. ඔබ ඉබාගාත යද්දි පාරේ. මේව හොඳට තේරුම් ගන්න. මොකද මම මේවට අවශ්‍ය මේ ගැඹුරු ධර්ම කාරණා මම අද ඔබට 77 ආකාර පටිච්ච සමුප්පාද ඥාන දර්ශනය දේශනා කරන්න යන්නේ ඒක නිසයි මම මේවා කියන්නේ මේ තව තව. 77 ආකාර පටිච්ච සමුප්පාද ඥාන දර්ශනය ඔබට පහල කරගන්න නම් පින්වතුනි ඒක මෙනෙහි කරන්න. මෙන මොකුත් නෙමෙයි මට නිවනයි ඕනේ, මට නිවනයි ඕනේ ඒක තමයි තියෙන්නේ පරම හරය විදිහට ඒක ඔළුවේ තියාගන්න. ඒක තමයි ඔබට තියෙන එකම aim එක. ඒ aim එකට හිත පිහිටවාගෙන ඒක සිහි කරන්න. ඒක සිහි කරගෙන සිහි කරගෙන සිහි කරගෙන යනකොට පිටින් ඔබට තේරෙයි මේක ඇතුලේ මේ වෙන මේකුත් නැහැ. මේ ක්‍රියාදාමයක් විතරයි තියෙන්නේ. මේ ක්‍රියාදාමයක් මෙතන ඉන්නවා නම් මේක හදන එකේ හදන්නේ මොනවට හදන්නද? ඔය ටික ඔබට තේරුම් යයි. ඒවට තමයි ශාස්ත්‍රඥ වහන්සේ මේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. එහෙනම් මේ ධර්ම හොඳට අරගෙන මෙනෙහි කරන්න. ඉස්සෙල්ලා අවබෝධයට ගන්න ඊට පස්සේ මෙනෙහි කරන්න. අර විකාර බහූපූත පැත්තකට දාන්න. අන්න එතකොට ඔබට ප්‍රථම ධානිය නැගී, ဒုတိယ ධානිය නැගී, තෘතීක ධානිය නැගී, චතුර්ථ ධානිය නැගී, චතුර්ථ ධානියෙන් එහාට ඔන්න ඔබට ආසවක්ඛ්‍යා ඥානෙට යනකම් යයි. ඒ මහා ඥාන ලබා ගනි, ඥාන ලබා ගන්න උත්තමයෝ අරහත්ත්වේ සාක්ෂාත් කරයි. ඉරිදි ලබනයි ඉරිදි ලබයි. ඒත් එක්කම එහෙම කරයි. සීපිලි සිඹියාව ලබන උත්තමයෝ සීපිලි සිඹියාව ලබයි. දැන් ඔබ මට කියන්න. ඔබ පාරේ යනවා. වැඩට යන්න ඇති වෙන්න වෙලාවක් තියෙනවා. වැඩ පටන් ගන්න 8:00 7:00 කෝච්චියෙන් බහිද්දී. මීටර 200 300ක් ඇවිදගෙන යන්න තියෙනවා. දැන් ඔබ ඇවිදගෙන යන වෙලාවට කඩවල වල මොනවද තියෙන්නේ කියලා දන්නව නේද? මග හම්බෙච්චාය මොනවද අහගෙන මොනවද කිව්වේ ඒවත් ඇහෙනව නේද? ඔය ඔක්කොම අහගෙන තමයි ඔබ එතනට යන්නේ. ඇයි? ඔබ යන්නේ ඔහේ. ඔහේ හිමින් හිමින් ඇවිදගෙන යනවා. ඒ ඇවිදගෙන යනකොට ආ කඩේ මේක තියෙනවා. ආර්යා දැන් මේක කිව්වා නේද? ආර්යා තරහ වෙලා අන්න දෙන්න තරහ වෙලා රණ්ඩු වෙනවා නේද? ආදි වශයෙන් යනවා. ඊළඟ දවසේ ඔබ කෝච්චියෙන් බහිනකොට 8:28. තව විනාඩි 2යි තියෙන්නේ ඔෆිස් එකට යන්න. හෙල්මට් දුවගෙන යනවා ඔෆිස් එකට. දැන් යාළුවෙක් ඇහුවොත් එහෙම. ඒ උඹ එනකොට අර කඩේ මොනවද මන් දීපුනේ? මේ බිසු කතා කරනවා මං හුස්නේ දුවගෙන ආවා මෙතනට. ඒ ආයේ නැත්තම් මේ රතු විර ගහනව නැත්තම්. ඔව්ද නැද්ද? එහෙනම් දැන් මේ මග දෙපස තියෙන සුන්දර සිරියාව ලොක්කොම් පේන්නේ කාටද මේ? කල් වේලා ඇතුව නිවන් දකින්න යන අයට. මේකයි. භාවනා කරගෙන යනකොට කම්මස්සගත සම්මාදිට්ඨිය පහළ වෙනවා. ඒ පහළ වෙන වෙලාවේ යම් දෙයක් දකින්න පුළුවන්. හැබැයි දැක්ක කියන එක අරමුණු කරගෙන යන්න ඕනේ. මේ වාහනයක් පහු වුණා දැක්ක තමයි. නැවත ඒ වාහනේ කොයි වගේද? ඈ මොන පාඩද ගාලා තියෙන්නේ? ඇතුලේ ඉන්න අය කොහොමද? ඒගොල්ල මොනවද ඇඳලා තියෙන්නේ? ඕව බල බල ඉන්න වෙලාවක් තියෙනවා. ඇයි බින්දුනි මේ ගිනි ගන්නවනේ හොගාලා? මේ සමාධිය නැගෙන වෙලාවේ මේකෙන් ගොඩට පැන ගන්නවා මිස. ඒ වෙලාවට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම ස්වාමීනි දානෙ වළඳන්න ඕනේ නේද කියලා. මේ මොන දානද මිනියෝ? ඇයි ඒ? මේ හෝ මේක මේ ඉවර කරගන්න මේ යන්න හදන්නේ. එහෙනම් දානෙ ගැනවත් බින්දුනි ස්වාමීනි දානෙට අදනම් පරිප්පු විතරයි තියෙන්නේ. ඒව එකක්ව වැදගත්ද? එහෙනම් කම්ප්ලේන් කරයිද කවුද? කවුද එහෙනම් කම්ප්ලේන් කරන්නේ? එක දවසක තියෙන්නේ බත් විතරයි. වෙන මොකුත් නැහැ. ලුණුත් නැහැ බත් විතරයි තියෙන්නේ. දැන් කම්ප්ලේන් කරයිද? නැහැ. තින්වතින් මේ පරම ශ්‍රේෂ්ඨයන්ගෙන් කම්ප්ලේන් එන්නේ නැහැ කිසිම දෙයකට. ගාන්න සබන් කෑල්ලක් නැහැ. දැන් ප්‍රශ්නයක්ද? නැහැ. පාත්‍රයේ බිම වැටිලා බිඳිනවා. තව පාත්‍රයක් ආරාමේ නැහැ. දැන් ඒ උත්තරයට ප්‍රශ්නයක්ද? නැහැ. ගිහලා දෝත අල්ලනවා දෝතට දාන්න. පැත්තකට ගිහලා ඒක කෑවා උන්වහන්සේ වැඩේ කළා. ඇයි පින්වතුනි මේ වැඩපිළිවෙලක් තියෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ සෝතාපන්න උත්තරයට එතනින් එහාට මේ මාර්ගයේ වඩන්න මහා වීරයක් තියෙන්න ඕනේ. ආන් ඒ වීරය ඇති කරගෙන පින්වතුනි භාවනාවට ඉඳ ගන්න. හෙවත් මේ ධර්මයේ මෙනෙහි කරන්න ඉඳ ගන්න. මේවා ගොඩාක් වැදගත් වෙන්නේ මේ පැවිදි වෙන උතුමන්ට. මොකද එයාට මේකට අවශ්‍ය කාලය තියෙන්නේ. එද හැබැයි ඒකෙන් කියන්නේ අනිත් අයට වඩන්න එපා කියන එක නෙමෙයි. අනිත් අය පුළුවන් තරම් කාලය වෙන් කරගන්න. කාලය වෙන් කරගෙන දවසකට පැය කාලක් හරි අඩුම තරම මේ කටයුත්ත කරන්න. ඒ හැබැයි ඒ පැය කාලෙදි පින්වතුනි කිසිම දෙයක් අරමුණු කරන්න එපා. පොත්ගුල් හතරේ යතුරු ආවත් නැවිලා. දැන් පොත්ගුල් හතරේ යතුරු දෝනේ මේ වෙලාවේ? නැහැ. මට ඕනේ නිවන් දකින්න. ඒවත් නිෂ්ප්‍රභ කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් එනවා. හැබැයි මම මේවා අපහාස කරනවා හැම නෙමෙයි කාට. මහා පරම ශ්‍රේෂ්ඨයෝ ඉන්නවා පොත්ගුල් හතරේ යතුරු පවා මේ ඇරිලා එන. එහෙම ශ්‍රේෂ්ඨ උත්තම පිරිස් ලෝකේ ඉන්නවා. මම කියන්නේ පින්වතුනි ඔය මුලා මායාවල් වලට වැඩක් නැහැ. එහෙමනම් දැන් මේ කතා කරන ධර්මය එකින් එක ඔළුවේ මේ හිතේ තැම්පත් කරගෙන මෙනෙහි කරන්න පටන් ගන්න. කාට හරි පුළුවන් නම් සතියක් මේ දේ කරන්න ඔබට බලා ගන්න පුළුවන් ඔබට මොකද වෙන්නේ. ඔය ලංකාවේ ඉන්න අමල දාත්තලගෙන් මං ඉල්ලන්නේ. මේ ආරාම විහාර ගෙරුණාට පස්සේ තමන්ගේ දරුවව අවුරුද්දක් පැවිදි කරවන්න. අවුරුද්ද. කසාද බඳින්න කලින් අවුරුද්දක් පැවිදි කරවන්න. පන්සල්වල නෙමෙයි. මොකද පන්සල්වල පැවිදි වෙන්න ලේසි නෑ. මොකද ඒ සිරිත් විරිත් තියනවා පිංගුතින ඒ දේවල් ඒ විදිහට කෙරෙන්න ඕනේ. ඒවට හානි වෙන්න හොඳ නෑ. පන්සල්වල පැවිදි වෙන්න නම් අඩුම තරමේ මාස 5-6ක් උන්වහන්සේලාත් එක්ක ඉඳලා ඒ උන්වහන්සේලාගේ ඒ ක්‍රමවේද එහෙම තියෙනවා යම් කිසි වැඩපිළිවෙලක් ඒ උන්වහන්සේලා මෙච්චර කල් මේ ඉතිහාසයේ ඉඳලා හැවත්තගෙන ඒ පන්සල්වලට ඒ නිකායන්ට වෙනස් වෙච්ච ක්‍රමවේදයක් ආන් ඒවට අනුව සැකසෙන්නේ. හැබැයි මේක මේ ආරාමවල පැවිදි වෙන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. නිවන් දකින්න කැමැත්තක් තියෙනවනම් ධර්මය අහලා තියෙනවනම් ආන් ඒ උතුමන්ට පුළුවන් පැවිදි වෙන්න. මොකද ඒ අය ඇවිල්ලා කාටවත් බණ කියන්න යන්නේ නැහනේ. ඒ අය කරන්නේ එකම එක දෙයයි. මොකද මේ වැඩපිළිවෙල කරගන්න දැඩි අදිස්ථානයි. අවුරුද්දක් පැවිදි කරවන්න පුළුවන් නම් තමන්ගේ දරුවන්ව. ඔය අවුරුද්ද ඇතුළත යහපත් සද්ධාම්මචාරීන් වහන්සේලාත් එක්ක අවුරුද්දක් හිටපු දරුවෙක්. ඔබ හිතනවාද ආපහු යයි කියලා ගිහි ජීවිතේ? එහෙම යන්න පුළුවන් සම්භාවිතාව තියෙන පිංගදෙනි 103යි. ඉතුරු 97ම මාර්ගඵලවල අරහත්ත්වය සාක්ෂාත් කරගන්නවා. අඩුම තරමේ අනාගාමිත්වයයි සාක්ෂාත් කරගන්න. මේ ධර්මයේ මහා ආශ්චර්යය. ඔබ අද මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ ධර්මයේ ආශ්චර්ය දැකපු නිසා නේද? ඔබට ඒක වැටහිච්ච නිසා නේද? ඔබ මේ දේවල් අතාරින්න හදන්නේ. අතෑර ගන්න බැරුව පිරිසක් ඉන්නවා වගකීම් යුතුකම් නිසා මිසක් නැතුව මේ අතෑර ගන්න බැරුව ඉන්නව නෙමෙයි. අනේ මට ඒව දාලා යන්න බෑ කියලා ඉන්නව නෙමෙයි. මං දාලා ගියොත් එහෙනම් මේ කිරිසප්පයට කන්න දෙන්නේ කවුද? ඔන්න ඔය මට්ටමේ ඉන්න පිරිසක්. මගේ දරුවන්ට යන්නේ මන් නැති වෙනවනේ මං දාලා ගියොත් එහෙම. ඒ මට්ටමේ ඉන්න පිරිසක්. අනේ මේ දරුවානික තේරෙනව නම් මුනුත් එක්කම මං යනවා. තේරෙන්නේ නැති හින්දා මොකද කරන්නේ ඉතින් ඉන්නවනේ කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි මෙතන ඉන්න පිරිස ඉන්නේ. එහෙනම් බිංගුදනි ධර්මයේ අවබෝධ වෙලානේ. යම් ප්‍රමාණයකට අවබෝධ වෙලානේ. එහෙනම් ඒ අවබෝධය පූර්ණේ කරන්න නියන්නේ. අන්න ඒක නිසා පින්වතුනි පැය කාල හරි කමක් නැහැ. මේක ප්‍රායෝගිකව ඔබ විසින් කළ යුතුයි. මම කොච්චර ගිරිය කඩාගෙන කෑ ගැහුවා. මේක ඔබ විසින් කළ යුතු දෙයක්. ඔබ විසින් කළේ නැත්නම් මේක කවදාකවත් කෙරෙන දෙයක් නෙමෙයි. මම බණ කිව්වා කියලා ඔබට නිවන් දකින්න බෑ. මම ධර්මයේ මෙනෙහි කළයි කියලා, භාවනා කළා කියලා ඔබට නිවන් දකින්න බෑ. ඔබට නිවන් දකින්න නම් ඔබ ඒ දේ කළ යුතුයි. ඒ දේ කරන්න ඔබ කාලයක් වෙන් කළ යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? ඉතින් ආපහු මේ බව ගමනේ සැරිසරසර යන්න තමයි තියෙන්නේ. වෙන මොනව කරන්නේද? මේක විශ්ුණාට පස්සේ ආයිදන් අවස්ථාවක් ගැන හිතන්න එපා. මේකත් කරගන්න දෙන්නේ නැති තරමක් තියෙන්නේ. එහෙනම් ආයේ මෙතනින් එහාට මේ සම්බුද්ධ ශාසනයේ කොහොමද යේද කියලා කොහොමද හිතාගන්නේ? දැන් මේ වෙලාවේ පිංගුතුනි මුළු ලෝකෙම මේ සමය මේ ශාසනය නැගෙනවා. මේ මුළු ලෝකෙම මේ විදිහට ධර්මයේ කතා වෙනවා. විවිධාකාරයෙන් විවිධාකාර පැතිකඩ වලින් මේ පිරිසුදු ධර්මයේ කතා කරන පිරිස් බිහි වෙනවා. ඒ බිහි වෙලා මේ ලංකාදීපේ කසාවතින් වැහෙනවා. ඒක නවත්තන්න බෑ මේ ලෝකෙ ඉන්න කාටවත්. වසවත්ති මාර දිවේ පුත්‍රයාටවත් ඒක නවත්තන්න බෑ පිංගුතුනි. ඒක මේ ඉතිහාසයේ විදිහින් බාර දීපු කාර්යයක්. ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. පාරමිතා පුරුපු උත්තමයෝ මේ ලෝකෙට පහළ වෙනවා. ජාත සෝතාපන්නයෝ මේ ලෝකෙට පහළ වෙනවා. ඒ ජාත සෝතාපන්නයෝ පොඩි කාලේ ඉඳලා මහා දේවල් කරනවා. හිතා ගන්න බැරි දේවල් කියනවා. කිරි සප්පයෝ ධර්මයේ කතා කරනවා. පොඩි ධර්ම කාරණාවක් ඇහිච්ච ගමන් මහා අමුතු ධර්ම කාරණාවලින් මතු කරලා දෙනවා. ගිය සතියේ මම ඔබට කිව්වේ මම කියන්නේ නැහැ ඒ දරුවෝ සෝතා ජාත සෝතාපන්නද නැද්ද කියලා. මට හිතන්න බෑ. එහෙම අයත් ලෝකෙ පහළ වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක තමයි ස්වභාවය. අපි දන්න උත්මේක පසු කාලයක උන්වහන්සේ පිරිනොම් පෑවා. උන්වහන්සේ අවුරුදු 3ක කාලේ ඉඳලා විවිධාකාරයේ දහම් කාරණා කියනවලු. මේ ළඟදී මම කතා කරද්දී අපේ මහත්මෙක් මාත් එක්ක කිව්වේ ඒ උත්මේව ළඟින්ම ඇසුරු කරපු මහත්මේ. අවුරුදු 3ක කාලේ ඉඳලා. ඒ උත්මේව ජාතසෝතාපන්නේ. ඒ උත්මේව සමාධිය වල දැකලා කියපු අවස්ථාව. දැන් ජාතසෝතාපන්නියත් මේ ලෝකෙට පහළ වෙනවා. ඒ පහළ වෙච්ච වෙලාවේ ඉඳලා ඒ උත්මේව කරන්නේ මොකද්ද? මෙතනින් එහාට මේක ඉවර කරගන්න එක. ඒකයි පින්වතුනි මේ ලෝක සත්‍යයට ලෝකෙ උතුම් වුණාට නිවන් දකින්න ආපු කෙනාට ලෝකෙ එක බිඳු මාත්‍රයක්වත් උතුම් නැහැ. ඒ වගේම මේ හංකඩේ කිසිම බිඳු මාත්‍රයක්වත් උතුම් නැහැ. මේ නියපොත්තක් කිසිම මාත්‍රයක්වත් උතුම් නැහැ. සම්මා සැටනහර වියලේවා. මොනෝ එලා ගියා. මම බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියපු සාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට ඉන්නේ. උන්වහන්සේ මේ බුදු බව ලබන්න අප්‍රමාණ දුක් විඳලා. කාටද ওই දුක දෙන්න පුළුවන්? අප්‍රමාණ දුකින්ද මොකටද? බුදු බව ලබන්න. උන්වහන්සේ විඳපු දුකෙන් ප්‍රකෝටියෙන් පංගුවක් කාට හරි දුක් විඳින්න පුළුවන් නම් නිවන් දකින්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. දුක් විඳිනවා කියලා කිව්වේ මොකද්ද? වීරය ගැන කතා කරන්නේ. දුක් විඳින්න ඕනේ නැහැ නිවන් දකින්න. වීරය ගැන කතා කරන්නේ. අප්‍රමාණ වීරය. ඒ වීරය කාටද තියෙන්නේ? කාටද මේ වීරය නගා ගන්න උනුවා? ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරනවා නම් ඔන්න ඔය වීරයට වන්දනා කරා. ඒ වීරය සිහිපත් කරන්න. ඒ සිහිපත් කළා විතරක් හරියන්නේ නැහැ පිංගුතුනි. ඒ වීරයෙන් එක අංශු මාත්‍රයක්. තමන්ගේ ජීවිතයට ගන්න. ඒකයි බුද්ධානුස්සතිය කියන එක ඕනේ. භාවනාවට ඉඳගත්තට පස්සේ හිත ඇකිලිලා යනවනේ. එය කම්මැලි වගේ නะ එක මොහොතක් වෙලා සාස්ත්‍රුන් වහන්සේව සිහි කරන්නේ. සාස්ත්‍රුන් වහන්සේ මොනතරම් වීරකින් කටයුතු කළාද උන්වහන්සේගේ බුද්ධ රාජ්‍යය පත් කරගත්තේ. උන්වහන්සේ බුද්ධ රාජ්‍යය අත් කරගත්තේ නැත්නම් අද අපිට හුලං නේද? එහෙනම් අප්‍රමාණ වීරකින් යුක්තව කටයුතු කරපු උත්තමයන්ගේ සාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේව මොහොතක් සිහි කරන්නේ ඒ සිහි කරන මොහොතේදී මොකද වෙන්නේ? අර සියල්ල පලා යනවා. මහා ධෛර්යයක් එනවා. දැන් ඔබ ඔය රස්සාවේ ඉහළට යනකොට ඔබට විවිධාකාරයේ තනතුරු ප්‍රදානය කරනකොට ඒ කල්ල ඉවරලා ඊට උඩේක ගැන කියද්දි ඒ උඩ ඊට ඔබට වඩා ඉහළින් ඉන්න නිලධාරියාගේ ගෙදර එහෙම ගැන කතා කරන්නේ නැද්ද පිරිස්? ඈ එයා ඉන්නේ මිලියන් 5ක ගෙදරක. ඈ එයා පාවිච්චි කරන්නේ මේ වාහනේ ආදි වශයෙන් දේවල් ඔක්කොම පෙන්නනවා නේද? ඒ පෙන්නකොට ඔබට මොකද හිතෙන්නේ? ඔබගේ පොණ්ඩක් අත මිට මෙලවෙනවා නේද? මමත් මේක කරගන්නවා. මමත් මේක ඔන්නෝ වගේ දෙයක් වෙනවා පින්වතුනි බුද්ධානුස්සතිය වඩද්දී. තමන්ගේ හිත ඇකිලිලා හැම යනවනම් මොකද්ද කරන්න තියෙන්නේ? සාස්ත්‍රුන් වහන්සේ පොඩ්ඩක් සිහි කරන්න. මේ මහා පරම ශ්‍රේෂ්ඨෙක් මේ ලෝකෙට මේ වගේ උත්මයෙක් පහල වෙනවා නම් ඒ තව බුදු කෙනෙක් විතරයි. ඒසා මහා වීරයක් තියෙන උතුමෙක්. වෙන කාටවත් ওই වීරය නැහැ. උන්වහන්සේගේ තිබිච්ච වීරයෙන් අංශු මාත්‍රයක් ගන්න තමන්ගේ ජීවිතේට. අරගෙන ඉවර වෙලා අදිස්ථාන කරලා වැඩේ පටන් ගන්න. ආයි නිදිමත හැදෙනවා නම් තවත් පුළුවන් ආවි ඒ විදිහට සිහි කරන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් නැගිටලා යන ආදිවාසීන් දේවල් ඉතින් ඔබට මේට කලින් කියලා තියෙනවා. නමුත් බුද්ධානුස්සතිය වගේ දේවල් වලින් පුළුවන් පිටු මේ මහා වීරියක් ඇති කරගන්න. ඒ වගේ මහා ආලෝකයක් ඇති කරගන්න. බුද්ධානුභාවයෙන් ආලෝක වෙත්ව ආලෝක වෙත්ව ආලෝක වෙත්ව අධිපත් කරගන්න. ඒ හැබැයි මේ බුද්ධානුභාවයෙන් කියලා කියනකොට පිටුදේ ශාස්ත්‍රුන් වහන්සේගේ මහා මහා ගුණය තමන් තුළ දැම්පත් වෙන්න ඕනේ. තමන්ට දමන්න දැනෙන්න ඕනේ මොකද්ද ශාස්ත්‍රුන් වහන්සේගේ මහා ගුණය. නිකන් කට වචනේ විතරක් කියලා හරියන්නේ නැහැ. එහෙනම් ඒසා මහා ශ්‍රේෂ්ඨක සිහිපත් කරන්න මේ වෙලාවට. ඒ වීරිය සිහිපත් කරගෙන තමයි මේව කරන්න ඕනේ. නැත්තම් පින්වතුනි ඉඳගත්තහම මොකද දන්නවද වෙන්නේ? මහන්සිලා ඉල්ල භාවනාව ඉඳගත්ත ගමන් ඈනුමක් යනවා, තව එකකට පස්සේ තව ඈනුමක් යනවා, තව ඈනුමක් යනවා, තව ඈනුමක් යනවා, අන්තිම නිදිමත හැදෙනවා. ඕක තමයි ක්‍රමවේද. ඇයි විවේකයක් නැහැ? ඊළඟට ප්‍රශ්න ගොඩා. අද ඇවිල්ලා භාවනාව ඉඳගත්තා වගේ නෙමෙයි. දැන් ඉතින් දැන් ළමයින්ට කන් වියන්න එපා. දැන් මෙතනින් එහාට ඉතින් ඈ දැන් ඉතින් මහත්යත් වෙනවා. නැත්තම් නෝනා එන්න පුළුවන් වැඩ ඇරලා. දැන් ඉතින් උයලා තියන්න ඕනේ. ඈ ළමයින්ට ගැඳර දාන්න ඕනේ. නේ දැන් ඉඳ හිට ආයෙ වැඩට යන්න එපා. දැන් උදේ නැහැරෙන්න මේ වෙන්න ඕනේ. නැත්තම් එහෙම ඊතර ගියා නිදි කියලා වැල්ලා මේ තව ප්‍රශ්නයක් වෙනවා ඊතන. ඉතින් ඔය ප්‍රශ්නනේ දැන් ඔක්කොටම තියෙන්නේ. හිත ඕවත් එක මොකද වෙන්නේ? බොහොම ටික වෙලාගෙන ඉඳ යනවා. බුද්ධ අනුස්මතිය එහෙම වඩන්න ආයෙ නැහැ. මට මේ ශක්තිය ගන්න ඕනේ, වීරය ගන්න ඕනේ, මරණ අනුස්මතිය වඩනවා. මම මේ අද රැට මැරෙයි දන්නේ නැහැ. දැන් ඉතින් මම මොකද කරන්නේ අද රැට මැරුණොත් එහෙම? ඈ එහෙනම් දැන් නිදාගෙන හරි ඉනවද මම? ඈ ඔන්න ඔය මට්ටමනේ ඉන්නේ. චතුරාරක්කාව Tamanට දාගන්න විදිහක් නැහැ, වෙලාවක් නැහැ. අන්න ඒකයි වින්ගතුනි කියන්නේ. එහෙනම් දැන් මේ වැඩි හරියක් ඉන්නේ ගිහි ජනතාවනේ. හේවත් උපාසක උපාසිකාවනේ. ගැරහී යුත්තන්ට මේ නිවන නැහැනේ කොහොමද? වැඩි හරියක් බණහන්නේ උපාසක උපාසිකාව. ඊළඟ ස්වාමින් වහන්සේලාගෙන් යම් පිරිසක් ඉන්නවා නිවන් දකින්න උවමනා තියෙනවා. තව පිරිසක් සාසනික කටයුතු කරගෙන ඉන්නවා. ඉතින් ඒවැ කිසිම වරදක් එහෙම නැහැ. කාටවත් එහෙම දොස් නගන්න බෑ. උන්වහන්සේලා සාසනික කටයුතු කරගෙන ඒ ගුරු පරම්පරාවෙන් ආපු ක්‍රමවේද කරගෙන ඉන්නවා. එතන ඔය ඉන්න පිරිස අතරේ පිංවදනේ මේ මහා වීරකින් යුතුව කටයුතු කරන්න ඉන්න ලක්ෂයකට එක්කෙනා. ඉතින් ලක්ෂයකට එක්කෙනෙක් ඉන්නකොට ලක්ෂයකට එක්කෙනෙක් නිවන් දකින්නකොට වින්දුනේ කවුද කියන්නේ ඉතින් මාර්ගඵල තියනවා කියලා? කාටද තේන්නේ වීරිය වඩනවා? දැන් ඔබ හිතන්න ඔබ ගෙදරක නැවතිලා ඉන්නවා. ඒ ගෙදර ඒ ගෙදර ඉන්න පිරිස හරියටම වෙලාවට උදේ 6ට හරි කියන 5ට හරි ඇහැරෙනවා. ඇහැරිලා ඉවර වෙලා මොනවායි මල් පහන් පූජා කරලා ඉවරලා ඇඳ ගන්නවා, ඇඳගෙන ඉවරලා මේ තමන්ගේ ව්‍යාපාරික කටයුතු පටන් ගන්නවා. හැමදාම ওই කටයුත්ත වෙනවා කියලා හිතන්න. ඔබ ටිකක් 10 වෙනකම් විතර නිදා ගන්න කෙනෙක්. පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ යනකොට තමන්ට මිදෙනවා මොකද්ද? අර ඇසුර ලැබෙනවා දැන් ටික ටික. මේ ඇසුර ලැබෙනකොට මොකද වෙන්නේ? ඈ ඊට පස්සේ උදේ 8ට ඇහැරිලා බලනවා. ඇහැරිලා බලනකොට අන්න මිනිහා හොගාලා මේ කම්පියුටරේ ගාව වැඩ. මේ හොඳට ඇඳ බැලඳගෙන මේ ටයි කෝඩ් දාගෙන ගෙදර වැඩ. එහෙම පිරිසි ඉන්නවා. එතන බලනවා ඈ මම මේ නිකමෙක් වගේ ඇඳෙන්නේ තාම. මේ මිනිහයා වැඩනේ හොගාලා. ටග්ගල් නැගිල්ල ගිහින් මූණ හොදගෙන තමන්ගේ වැඩ පටන් ගන්නවා. ඊළඟ දවසේ තව පැයක් කලින් ඇහැරෙනවා. ඒ තරම මිනිහයා ඇහැරිලා. ඔන්න ඔය විදිහට පිංගුදෙන තමන්ට මහා වීරියක් එනවා අර වැඩ කරන අය දකිද්දි. මේක ඔබ අද්දුටු දෙයක් වෙන්න ඕනේ. ඔබ ගාව හිටියනම් ඔබ ඉගෙන ගන්න කාලේ. බොහෝම හොඳට ඉගෙන ගන්න පිරිසක්. ඔබ මොකද කරන්නේ? ඒ ආත්මක එකතු වෙලා ඒ ඉගෙනීමේ කටයුතු කරනවා. ඒ අයව දකින්න දකින්න ඔබට හරි වීරයක් එනවා. අම්බෝ මන් මේ නිදි ගිරා වෙන්න අරයක මේ හුගාලා පාඩම් කරනවා. ඈ දැන් මොකද කරන්නේ? ආයි කියලා මූණ හොදගෙන එනවා. හැබැයි අපතේ කිදියොත් එහෙම මොකද වෙන්නේ? ඈ ඌ එක ඈනුවා යන්නේ ඌ ගිහලා ඇඳලා ඉඳි ගන්නවා. දැන් ඌ ගොරෝණ සද්ද එනවා දැන් තමයි. දැන් මොකද වෙන්නේ? අරුත් නිදිනේ හෙට උදේම නැගින්නවා. කියලා නිදා ගන්න. නිදාගෙන එලාම් එක වදිනවා. එලාම් එක වදිනකොට ඇහැරෙනවා. ඇහැරලා බලනවා අරුත්. ඌ නිදිනේ තාපය බාගින් ඇහැරෙනවා. ආයි ඇහැරෙන්නේ දවල් 12ට. ඔය ක්‍රමවේදී උනේ නැද්ද? උනා. ඉතින් ඕක තමයි විදිය. ඔය ඔක්කොම ධම්ම තමයි ඔය එන්නේ. ඔය දකින්න දේවල්, ඇහෙන දේවල්, හිතෙන දේවල් ඔය ඔක්කොම ධම්ම. ඔය ධම්මට අනුව තමයි මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබ ඇහැරිලා නිදි මරාගෙන වැඩ කරන එකට ඔබ අවට ඉන්න පිරිසව හරියටම වටිනවා. අන්න ඒක නිසා තමයි පිංගුතුනි සබ්‍රහ්මචාරීන් වහන්සේලා මහා ප්‍රඥාවන්ත මාර්ගඵලලාභී සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිරිසක් එක වැඩ ඉන්න තියෙනවනම් නිවන් දකින්න හරි ලේසි. හිතන්න උත්තමයේ පස් දෙනෙක් ඉන්නවා රුක්සමූලිකව. මේ මහා අනෝරා වැස්සේ රුක්සමූලිකව ඉන්නවා. දැන් පුළුවන් ද පිංගුතුනි උන්වහන්සේලා දිහා බලාගෙන අනිත් අයට පුළුවන් ද හොඳට වෙරෝගෙන බුදියක තමන් දන්නවා උත්තමයේ පස් දෙනෙක් ඉන්නවා. නැත්තම් උත්තමයේ හතර පහ මේ දහ දෙනෙක් ඉන්නවා. ශරීරයේ නිදන ඉරියව්වට අරයි යන්නේ නැහැ. විත්‍යයට හේතු කරගෙන තමයි නිදාගන්නේ. ඒ දූතන්ගෙන් සමාදම් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා. නැත්තම් ඒ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ උත්තමයේ දිහා බල බල තමන්ට පුළුවන් ද මේ දෙන හොඳට ගොරෝගොරව බුදිය ගන්න. අන්න ඒකයි පින්වතුනි සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් හරි සේවයක් වෙනවා. ඒකයි කියන්නේ ඒ ස්ථානවල මාර්ගඵල ලාභින් බොහෝ සෙයින් බිහි වෙනවා. කෙනෙක් ඉන්න පුළුවන් පැදුරක ඉන්න. පැදුරක් විතරයි තියෙන්නේ නිදාගන්න. එහෙනම් දැන් තව කෙනෙකුට ඕනේ වේද බෙඩ් ෂීට් එකක් හොයන්න. තව කෙනෙකුට ඕනේ වේද ඇඳක් ගන්න හොයන්න. අසනීපයක් හැදෙන කෙනෙකුට ඇඳක් පාවිච්චි කරන එක ගැන එහෙම නෙමෙයි මේ කියන්නේ. එහෙනම් පින්වදින මේ කතා කරන්නේ ඔබට හිතෙන්නේ මේ කතා කරන්නේ මේ අමුතු මේ ඒලියන්ස්ලා ගැන වගේ කියලා. ඇයි? මේ උත්තරේ ගැන දැනගන්න හම්බුනේ කොයි කාලේද? හෑ සාත්‍රුන් වහන්සේ කාලේ නේද? ඊට පස්සෙත් මේ උත්තරමිය හිටියා. සාත්‍රුන් වහන්සේගේ කාලේ මේ උත්තරමියගේ ඝනත්වය වැඩි. ඒ කියන්නේ ඒ කාල ප්‍රදේශය තුල හිටපු උත්තරමිය ගාන වැඩි. දැන් මේ කාල ප්‍රදේශය තුල ඉන්න උත්තරමිය ගාන අඩුයි. ඒක නිසා පිරිසට පේන්නේ නැහැ මේ උත්තරමිය. හැබැයි යම් කිසි උත්තරමියෙක් නිවන් දැක්කනම් ඔන්න ඔය වෙර වීර්යයදලා තමයි පිටුතුනේ නිවන් දැක්කේ. එහෙනම් ඒකාන්ත අරමුණක් කරගන්න නිවන සම්මා සැටනහර වියලී ගියා. හාමදේ බඩගිනිඳන මැරිලා ගියා. මම නිවන් දැකලා මිසක් නතර කරන්නේ නැහැ. ඔන්නෝ වගේ මහා අදිස්ථාන ගත්මතු කරගන්න. ඒ මතු කරගෙන ඉවරලා කොහොම හරි නිවන අදිස්ථාන කරගෙන නිවන කරගන්න. ඒ අනාතරමගදී ඔය කියන ඒවා ඔක්කොම හම්බුනේ. එහෙනම් දැන් මම ධාන වලට බැන්නද? ධ්‍යාන ගැන කතා කරන උතුමන්ට දොස් කිව්වද? භාවනා කරන්නට දොස් කිව්වද? එහෙම ඒව හැම මම මොකුත් කිව්වේ නැහැ. මම ඔබට කිව්වේ හරි පාර යන්න. ඔන්න ඔය පාර යන්න. වරදින විදිහක් නැහැ. අපිත් ධර්මයේ මෙනෙහි කරනවා පිළිදෙණි කවර කවදාකවත් ඔය නිල්ලෙලි රතුෙලි කොලෙලි නම් දකින්නේ නැහැ. හේතුව මොකද්ද? ඒව අරමුණු කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔබට ඕනම් පුළුවන්. චූටි එළියක්. නිකන් අර ඇද්දක පියාගත්තට පස්සේ දැන් ඔබ ඇද්දක පියාගත්තට පස්සේ නිකන් නිකන් එළි එළි වගේ යන්නේ නැද්ද? හොඳට අවුවේ තියෙන වෙලාවක ඇද්දක පියාගත්තා. එළි එළි වගේ යනවනේ. ඔන්න ඔය එක එළියක්. අර මුණුකොල. ඕනම් පුළුවන් පිංගුදුනි මහ විශාල එකක් හදාගන්න ඕකේ. ඇයි? ඒ එළියට හිත දියලා ඒක පොඩ්ඩක් ලොකු කරගන්නවා තව පොඩ්ඩක් ලොකු කරගන්නවා තව පොඩ්ඩක් ලොකු කරගන්නවා තව පොඩ්ඩක් ওই විදිහට මහා විශාල ඉදියක් ඔන්නම් අදාගෙන හිටියයි. ඊට පස්සේ ලෝකෙට කියන්න පුළුවන් එක දෙයක් මොකද්ද? මම භාවනා කරද්දී මහා විශාල එළියකින් මාව වැහිලා ගියා. හැබැයි මේ මම මේ කියන්නේ මේ අරහතුන් වහන්සේලා හෝ ඒ මට්ටමනේ හිත දියුණු කරෝ මේ මහා පරම ශ්‍රේෂ්ඨයන් මේ විනේව හැම නෙමෙයි. චතුත් අධ්‍යානෙට සම්බන්ධුනට පස්සේ තමන්ට ශරීරයේ සිහි කළොත් එහෙම ශරීරය දැනෙන්නේ ওই විදිහට. මම මේ එකක් ගැන එහෙම කියනව නෙමෙයි. මේවා හරි භයානකයි මේවා කියන්නේ. මිනිස්සු හිතන්නේ මොකද්ද? පහර ගහනවා. එහෙම හිතන්න එපා කවදාවත්. මොකද පිටින් ඔය එකකින්වත් ඇති වැඩක් නැහැ. වැඩක් තියෙන එකම එක දෙයකින් රාගයේ කොච්චර ෂේ වුණාද? ඔබ භාවනාවට ඉඳගෙන එහෙම නැත්නම් ඔය ඔය ධර්මයේ මෙනෙහි කරන් ඉඳගෙන පැය දෙකක් ධර්මයේ මෙනෙහි කරලා ආයි නැගිට්ටාට පස්සේ ඔබ බලන්න කිරල බලන්න ඔබට තිවිච්ච රාග දේශ මොහ කොච්චරද? දැන් රාග දේශ මොහ කොච්චරද? ඒ රාග දේශ මොහ එහෙමමයි නේද? ඔබ පැය 24ක් භාවනා කරද්දී වැඩක් තියෙනවද? රාග දේශ මොහ ප්‍රහීන වෙන්න නම් මොකක් වෙන්න ඕනේද? ධර්මයේ මෙනෙහි වෙන්න ඕනේ. යථාර්ථවත් ධර්මයේ අවබෝධ වෙන්න ඕනේ පිඟුදිනේ. අවිද්‍යාව කියලා කියන්නේ යථාර්ථවත් ධර්මයේ එනකොට පලා යන එක. යථාර්ථවත් ධර්මයෙන් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ අවිද්‍යාවේ අනිත් පැත්ත. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න පිඟුදිනි මේක හරියට දැන් ඔබ මේක පටන් ගන්නකොට අවිද්‍යාව 100යි. අවිද්‍යාව 100ෙන් ඔබ පටන් ගන්න. ධර්මයේ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන අවිද්‍යාව 125යි. දැන් අවිද්‍යාව 75යි ප්‍රඥාව 25යි. ඊට පස්සේ තව වැඩි වෙනකොට ප්‍රඥාව 140යි අවිද්‍යාව 160යි. ඊට පස්සේ 150 50 තියෙනවා. ඊට පස්සේ ඔන්න අවිද්‍යාව 125ක් වුණා ප්‍රඥාව 75ක් වුණා. එක දවසක් එනවා අවිද්‍යාව 0යි ප්‍රඥාව 100යි. ඔන්න ඕක තමයි අරහත් වේ කියන්නේ. ඕ උදෙසා පින්වතුනි කරන්න පුළුවන් ඕනේ දෙයක් කරන්න. හැම මොහොතෙම බලන්න මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට බලන්න පින්වතුනි ඔබ හිතියට වඩා කොහෙද ඉන්නේ කියලා. අවිද්‍යාව පැත්තට තල්ලු වෙලාද? එහෙම නැත්නම් ප්‍රඥාව පැත්තට තල්ලු වෙලාද කියලා. ආන්නේත එන්නේ එක තමයි ඔබ හැමදෙස්සම විමර්ශනය කර කර බලන් තියෙන්නේ. මොකක් හරි වැඩක් ආවට මොකක් හරි දෙයක් අරමුණු වුණාට පස්සේ ඒක ගැන ඔබට හිතන්නේ කොහොමද කියන එක තුල ඔබට මනාකොට දැනගන්න පුළුවන් ඔබ මොන කොතනද ඉන්නේ කියලා. මොකක් හරි ප්‍රශ්නයක් එච්ච වෙලාවට ඔබ කොහොමද ඔබගේ හිත හැසිරෙන්නේ? ආන්නේ වෙලාවට ඔබට බලා ගන්න පුළුවන් අර අවිද්‍යාව ටික දාලා කිරලා බලන්න පුළුවන් කොහොමද දැන් වෙන්නේ? සාස්ත්‍රුන් වහන්සේ හිටියා නම් කොහොමද උන්වහන්සේ හැදිරෙන්නේ? දැන් මං හැදිරෙන්නේ කොහොමද? හත් දෙයියනේ. එහෙනම් ලොකු වෙනසක් තියෙනවා. එහෙනම් මට තාම සාස්ත්‍රුන් වහන්සේට තාම හිටු වෙලාවක් නැහැ නේ මං. එහෙනම් තව මොකද්ද කරන්න තියෙන්නේ? තව උන්වහන්සේගේ ධර්මය අහන්න. තව උන්වහන්සේගේ ධර්මය තව මෙනෙහි කරනවා. තව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනවා උන්වහන්සේට ලං වෙන්න. ඒක නේද ක්‍රමවේදය? එතකොට උන්වහන්සේ තමයි මොකද්ද? උපදාහු මැනික. මැනික උපදාන කෙනා මොකද කරන්නේ? එකපාරක් හොඳට උපදාලා අර මැනිකත් එක්ක සම්බන්ධණය කරලා බලනවා මේ විදිහට හැදුනද? නැන්නේ තව තියෙනවා. තව ගොරසු දැන් තියෙනවා. එහෙනම් දැන් මොකද කරන්නේ? තව ටිකක් උපදානවා. තව ටිකක් උපදාලා බලනවා අර මැනිකත් එක්ක කොහොමද කියලා. එහෙනම් මේ මහා වාණිකයර සම වෙන්න වෙන්නේ නැහැ කවදක්වත්. නමුත් ඒ උන්වහන්සේගේ ඒ මට්ටමට එන්න, ඒ ප්‍රඥා මට්ටමට ගන්න. උන්වහන්සේගේ ප්‍රඥාව නෙමෙයි. අරහත්ත්වයේ කියන ප්‍රඥා මට්ටමට ගන්නකම් මොකද්ද කරන්න තියෙන්නේ? බල බලා සුද්ධ කරා. ප්‍රශ්නේ මේක හොඳයි. ප්‍රශ්නේ එන වෙලාවට ඔබට බලාගත්ත හැකි. ඒකයි සාත්‍රුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියන්නේ ආනන්ද දේවදත්ත ඔය කරපු වැඩේ නිසා. ඔබ ඉන්නේ කොතනද කියලා ඔබට බලා ගන්න පුළුවන් වුණා. ඒක නිසා දේවදත්තට බයින් යන්න එපා. ඒකෙන් දේවදත්තලා බිහි වෙනවා. මේ කරන වැඩවලටත් දේවදත්තලා බිහි වෙලා පුළුවන් තරම් අඩන්තේට්ටම් කරනවා. හැබැයි ඒ දේවදත්තලා බිහි වෙන්නේ පිඟුදුනේ අන්‍ය ආගමෙන් වලින් නෙමෙයි. මේ ශාසනයේ කාලා දාන්නේ මේක ඇතුලෙන් බිහි වෙන අය. ඒකේ අය අහන්න දෙයක් නැහැ. මේවට අකුල් හෙලන්නේ නැහැ කවදාක්වත් පිඟුදුනේ අන්‍ය ආගමෙන්. මේවට අකුල් හෙලන්නේ කවුද? මේව ඇතුලෙම ඉන්න පිරිස්. ඒකේ අය අහන්න දෙයක් නැහැ. සාතුරුණ වහන්සේම කියලා දිනවනේ සාතුරුණ වහන්සේ කවදාක්වත් කියලා නැහැ. තොප්පි දාගත්ත පිරිසක් ඇවිල්ලා මේ සම්බුද්ධ ශාසනය විනාශ කරනවා. මොකද හේතුව පින්වතුනි ඒ අයට ඒක විනාශ කරන්න බෑ. ඒකට හේතුව පින්වතුනි ඒ උදෙසා පාරමිතා පුරපු උත්තමයෝ ඉන්නවා. ඒ උත්තමයෝ මේ ලෝකෙට ඇවිල්ලා ඒව නවත්තන. ඒක තමයි ක්‍රමවේදය. එහෙනම් දැන් කවුරු හරි ඒවට විරුද්ධව එහෙම කතා කරනවනම් ඒවට දොස් කියන්න යන්න එපා කවුරු. මම ඔබට එදත් කිව්ව ඔය කතාව. කෙනෙක් ඉන්න පුළුවන් පින්වතුනි සැඩ පරුස විදිහට මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. එහෙනම් ඒ අයට මොකද්ද කරන්න තියෙන්නේ? ඒ අයව වර්ණනා කරන්නවත් විවේචනය කරන්නවත් යන්න ඕනේ නැහැ. පුටුගැමුණු රජුගේ යුද්ධ කරන එක වැරදි නේද? යුද්ධ කළා මොකද්ද කළේ? යුද්ධ කරද්දි මිනිස්සු මරපු එක නේද යුද්ධ කළා කළේ? දැන් එහෙනම් බැලලා හරියනවද? නැහැ. ඒකේ උත්තමයාගේ වැඩපිළිවෙල. ඒ උත්තමයා ඒ වෙනුවෙන් මොනව කරගනියද? ඒ උත්තමයේ ඒ වෙනුවෙන් පව යම් කිසි පවක් සිද්ධ කරගත්තා නම් ඒවත් ඒ කාලෙකදී විඳි. දැන් දිව්‍ය ලෝකෙක ඉන්න පුළුවන්. මිනිහ මැරුවා නම් සත්වඝාතන කළා නම් මොනම හේතුවක් නිසා හරි ශාස්ත්‍රූන් වහන්සේව බේරා ගැනීම උදෙසා හරි සත්වඝාතනයක් කළා නම් මොකද වෙන්නේ? ඒකට අදාළ පාප කර්මය ගෙවන්න වෙනවා. ඒකට කලින් නිවන් දැක්කොත් හොඳයි. එහෙම නැත්නම් ගෙවන්න වෙනවා. එහෙනම් ඒ උත්තරමියොත් ලෝකේ පහළ වෙලා ඒව කළා. එහෙනම් පින්වතුනි, ඒකයි මම කියන්නේ විවිධාකාරයෙන් මේ ලෝකෙට ආහු පිරිස ඉන්නවා. මේ සම්බුද්ධ ශාසනය එහෙම එකපාර විනාශ කරන්න බෑ. ඉතින් ඒ උත්තරමිය ඒව එහෙම කරගනි. ඒව විවේචනය කරන්න හදන්න එපා. ඒවැයි හරි වැරද්ද දකින්න හදන්න එපා. මොකද ඒවැයි හරි වැරද්ද දකින්න තරම් ඔබට දිවස් දිව්‍යඥානෙ පහළ වෙලා නැහැ තාම. එහෙනම් ඒවැයි හරි වැරද්ද දකින්න යන්න එපා. ඒ උත්තරමිය ඒක කරගනි. ඔබට තියෙන එක දෙයයි කරන්න මොකද? නිවන් දකින්න. ඔබ නිවන් දැකලා අරහතුන් වහන්සේ නමක් වෙන්න. ඒ අරහතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයෙන් පිඟුතුනි මේ මුළු ජම්බු ද්වීපයම ආලෝකමත් වෙලා යනවා. රහතන් වහන්සේලා 19ක් මේ ලෝකේ වැඩ ඉන්නවා නම් මේ ලෝකේ විනාශ කරන්න බෑ ලේසියි. එහෙනම් මේ ලෝකේ විනාශ වෙන්න නම් ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය නැති වෙන්නම ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය තියෙනකම් මේ ලෝකේ විනාශ කරන්න බෑ. අතීත සංසාරයක් තිස්සේ එහෙම දෙයක් වෙලා නැහැ. ශාස්ත්‍රුන් වහන්සේගේ නමකගේ ශාසනයක් තියෙන කාලේ කල්ප විනාශයක් වෙලා නැහැ කිසිම කාලෙක. එහෙම වෙන්න හේතු නැහැ. කල්ප විනාශ වෙන්නත් හේතු තියෙනවනේ. ඒ හේතු සැකසෙන්න නම් සම්බුද්ධ ශාසනය අතු ගෑවෙන්න. සම්බුද්ධ ශාසනය අතු ගෑවෙන්නේ අවසාන මාර්ගඵලලාභිය. නිවන් දැකලා හෝ සුද්ධාවාසයට යනකම් මේවා විනාශ වෙන්න හේතු නැහැ. කාම ලෝකේ විනාශ වෙන්න හේතු නැහැ එතකම්. එන ඔන්නෝකයි ක්‍රමවේද. එහෙනම් පින්විතුනි දැන් මේ කියපුව හොඳට අදිස්ථානට ගන්න. හොඳට අදිස්ථාන කරලා පින්විතුනි මේ නිකන් අර බබාල වෙන්නේ නැතුව. සමා වෙන්න මම මෙහෙම කියනොත්. මොකද පින්විතුනි බබාලට නිවන් දකින්න බෑ. බබාල වෙන්නේ නැතුව අදිස්ථාන කරා. කවුරු මේවා අහගෙන හිටියත් මට කමක් නෑ. මේක තමයි සත්‍ය. බබාල වෙන්නේ නැතුව අදිස්ථාන කරා. මම නිවන් දකිනවා. මම කොහොම හරි නිවන් දකිනවා. ඒ අදිස්ථානයෙන් යුක්තව වැඩ කරා. ඒක නදාල කරුණු කාරණා කියනකොට පිඟුදුනේ ඒව හොඳට මෙනෙහි කරගෙන මෙනෙහි කරලා කොහොම හරි ඒ මග යන්නේ. එච්චරයි. ආයි කවුද මෙයාද අරයාද ඒව එකක්වත් අදාළ නැහැ. දැන් ලංකාවේ ගම්වතුර. දැන් ඔබට අදාළද? පිහිටක් වෙන්න පුළුවන් නම් ඒකට පිහිටක් වෙන්නේ. දැන් ඔබට කරන්න තියෙන්නේ නිවන් දක්. තව පැත්තකින් කියන්නේ ආයෙ ගියා. දැන් ඔබට යන්න පුළුවන්ද පස් කඳුවද? නැහැ. ඔබ නිවන් දක්. දැන් පස් කඳුවද නැහැ වැරදිද? නැහැ. ඒ ඇතින්නෝනේ ලෝකේ. එයා ඒ ඉඳලා එයාට පිහිට වෙන්න ඕනේ. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. මම ඔබට කියවන්නේ මේක පටන් ගන්නෙ කොතන ඉඳලාද? අයිල කරත්තේ නැගල. පෙරහැරේ පිටී පස්සෙම කුණු හරප ගියාගෙන මූණක් තමන්ගේ මූණ ලෝකෙට වෙන්නන්න බැරුව. ඒකට වෙස් මූණක් දාගෙන. ඒකට හරි ගිය විකෘති වූ ඉච්ච මූණක් දාගෙන. කුණු හරප කිය කී අයිල උඩ නැගලා එන එක මිනිස්සේ. ඕක තමයි පෙරහැරේ තියෙන අවසානය. අවසාන ජවනිකාව. ඉස්සරහින් යනවා කවුද? ධාතුන් වහන්සේ වඩම්මගෙන. ඒට ඉස්සරහින් යනවා කසකාරය. මෙන්න පෙරහැර එනවා කියාගෙන. මේ පෙරහැර බලපල්ල. මේ පෙරහැරේ ඉස්සරහින් වෙන තැනට එන්න නම් පස්සේ ඉන්නෙමු පස්සෙන් පටන් ගනිනලා මැදින් ඉන්නෙමු මැදින් පටන් ගනිනලා එකතු වෙයලා හරි දැනට. පෙරහැරේ ගානට එකතු වෙන්නේ නැද්ද? ඈ අර මල් වට්ටි අතේ තියාගෙන. මේ පෙරහැර ගැන මම යම් දවසක විග්‍රහයක් කරන්න. දැන් පෙරහැර ගැන කතා කරන කාලේ නෙමෙයි නමුත් යන්තම් කියන්නේ. මල් වට්ටි අරගෙන සාදු සාදු සාදු කී කියන උපාසකම්මල ගොඩට අර කොල්ලගුරු උඩේ එකතු වෙනවද? නැහැ. ගති ගැලපෙන්න තමයි එකතු වෙන්නේ ගන්න. අන්න ඒ ගතිය ගැලපෙනා එතනට එකතු වෙනවා. ඒ දි ඉස්සරහින් යනවා නම් කවුරු හරි හොඳ ධර්මදර විරස. අන්න ඒකට ඒ විරස එකතු වෙනවා. අර ගමේ ඉන්න චණ්ඩිකාර කොළුකාරේ ටික කොහෙද එකතු වෙන්නේ? ඈ? චණ්ඩියෝ කොල්ලෝ ටික එකතු වෙන්නේ කොහෙන්ද? අර අයිල කරත් එකාවට. අයිය කරත් ගාන එකතු වෙලා මොකද එන්නේ අරුව චූන් කර කර යනවා ඉස්සරහට. අන්න බලන්න ඒකට ගැලපෙන අය එතනට එකතු වෙනවා. එතනට එකතු වුණාට දැන් එතනින් එහාට ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය අයිල ඉන්න එකක් පින්වතුනේ කවද හරි දවසක අනන්ත සංසාරේ මේ කොයි කාලයක් ගියත් කවද හරි දවසක අර ඉස්සරහින් වෙන ධාතුන් වහන්සේ බවට පත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. එහෙනම් පින්වතුනේ ඒ කෙනාට දැන් බැල්ල හරියනවා නේ? පුළුවන් නම් අයිලෙන් බස්ස ගන්න එක වෙනමද? එක එක ආවැදල ඉස්සරහට ගන්න එක වෙනම දෙයක්. එතකොට තව කෙනෙක් ඇවිල්ලා අයිල නගිනවා. එහෙනම් අයිල නැගලින් එකකට බයිනවනම් මොකද්ද වෙන්නේ? හැමදාම බැන බැන ඉන්න තමයි වෙන්නේ. ඇයි ඒ? හැමදාම කවුරු හරි කෙනෙක් ඔය අයිලේ ඉන්නවා. එහෙනම් අයිලේ ඉන්න අයට බයින්න යන්න එපා. දොස් කියන්න යන්න එපා. ඒ නමන්න තේරෙන විදිහ. පෙරහැරට එකතු වෙනවා විවිධාකාරයේ අය. කසකාරය තමයි ඉස්සරහින් කීකේ හැබැයි. කිසිම කෙනෙක් කසකාරයට එකතු වෙනවද? නෑ. කසකාරයට කවුරුත් එකතු වෙන්නේ නෑ. කසකාරය මොකද කියාගෙන යන්නේ? පෙරහැර එනවා බලපල්ලා. පෙරහැර එනවා බලපල්ලා. පුළුවන් තැනින් සම්බන්ධ වෙයලා. පුළුවන් තැනින් සම්බන්ධ වෙයලා. ඒක තමයි කසකාරයක අතේක ගහ යන්නේ. පුළුවන් තැනින් සම්බන්ධ වෙයලා. මල් බයිසිකල් ගහගෙන යන අය අන්න පොඩි එකෙක් ඇවිල්ලා මල් බයිසිකලෙට එකතු වෙනවා. බෞද්ධ පොඩි අරගෙන යන අය ඇවිල්ලා එතනට එකතු වෙනවා. සේසත් මුර ආයුද අරගෙන යන අය ඉන්නවනේ ඒක ඒගොල්ලෝ එතනට එකතු වෙනවා. ඔන්නඔහම ක්‍රමවේදයකට මේක හැදෙනවා. මේ සීය හෙලයාගේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ සම්බුද්ධ ශාසනයත් එක්ක මිස වෙන දෙයකින් නෙමෙයි. කවුරුහරි කියනවා නම් එහෙම සීය හෙලයාගේ සම්බුද් මේ සිංහලයාගේ සිංහලියෝනේ දැන් ඉන්නේ. සීය හෙලියෝ නැන්නේ වැඩි හරියක්. මේ සංස්කෘතිය රකින්න ඕනේ කියලා. මේ සංස්කෘතිය තමයි අංකයක ඒක රකින්න ඕනේ කියලා. සංස්කෘතිය කියලා එකක් නැහැ සම්බුද්ධ ශාසනයේ නැත්තම්. සම්බුද්ධ ශාසනය තුළ රහතන් වහන්සේලාගෙන් ගොඩනැගිච්ච දෙයක් තමයි පිංගුතුනි ඔය සීය හෙලයාගේ තියෙන සංස්කෘතිය කියන එක. අද ඒක නැත්තේ ඇයි? රහතන් වහන්සේලා හිඟහින්ද? රහතන් වහන්සේලාගේ මේක වැහිලා ගියා නම් අර පරණ දිවිච සංස්කෘතිය ආයි එනවා. එහෙනම් ආයි කෙල්ලන්ට කියන්න ඕනේ නැහැ ළමාසාරිය අඳින්දි බුරිය වෙහෙන්න අඳින්න කියලා. ඔය හාමුදුරුවෝ බණ්ඩටත් කියනවා කියලා කියන්නේ. ඕක වෙහෙන්න අඳින්න කියලා. ලැජ්ජ නැද්ද ඔව අහන්න? හාමුදුරුවන්ගෙන් හාමුදුරුවන්ට නෙමෙයි මම කියන්නේ. ඔක ආයි කියන්න දෙයක්. එහෙනම් සංස්කෘතිය කෝ? දැන් ඒව නැති උනේ. පන්සල දැනකොට හිස්පසුම් පාවහන් ගලවා ඇතුල්වන්න ලැජ්ජ නැද්ද? ඕවා ගහනවා කියලා කියන්නේ කෝ සංස්කෘතිය? එහෙනම් ඇයි ඕකට මොකද උනේ නැහැ? සම්බුද්ධ ශාසනය පිරිහෙව්වා. පිරිහුණා නෙමෙයි පිරිහෙව්වා. නමුත් පින්වතුනි දැන් මේක ආයි නැගී හිටිනවා. විවිධාකාරයේ උත්තම පිරිස් බිහිවෙවි පින්වතුනි මේ සී සම්බුද්ධ ශාසනය නගා සිටුවා. ඒ වැඩ මිනිලේ තමයි ඉන්නේ. ඉතින් ඒ වැඩ පිළිවෙලට අරහතුන් වහන්සේ නමක් වෙන උත්සාහ කරනවා. කාටවත් දොස් පරොස් නගන්න යන්නේ නැහැ. පෙර හැරේ කොතනින් හරි එකතු වෙන්නේ. එකතු වෙලා ඉස්සරහට යන්න. බැරිම නම් අයිල ගාවට හරි යන්න කමක් නැහැ පින්වතුනි පෙරහැරටනේ එකතු වෙන්නේ. අයිල ගාව ගිහිල්ලා අයිලෙත් එක්ක හරි කමක් නැහැ පෙරහැරට එන්නේ. ඇවිදින්න මේක කරගන්න. මහා මංගල සූත්‍රයේ දේශනාව ගැන අපි කතා කළා. ඔය දේශනාවේ තනිකර ඔය පෙරහැර ගැන තමයි තියෙන්නේ. ඔය පෙරහැරේ එන ක්‍රම වේද? අහලා බලන්න YouTube එකේ දාලා තියෙන කොයිතරම් හරි අහලා බලන්න. අන්න එතකොට ඔබට තේරෙයි ඔය ගංගාන්දනව වල ඉන්න කොල්ල කුරුට්ටොත් කවදා හරි දවසක අරහතුන් වහන්සේ නමක් වෙනවා. එහෙනම් ඒ හැම කෙනාටම අනුග්‍රහ දක්වන්න ඕනේ ඔබ. ඉතින් ඒකයි ක්‍රම වේද. දැන් මම ඔබට මහා සාර දහමක් කතා කරනවා දැන්. දැන් මේ ඔක්කොම අවවාද මේ මෙච්චර වෙලා කලේ. මේවා පිළිගන්න ඕනේ පිංගුනේ. පිළිගන්න කැමති කෙනෙක්. මේක කරන්න ඕනේ හේතුව තමයි පිංගුනේ. නැත්තම් මේ කියන ධර්මයේ නිකන් අපරාධි වෙරිලා යනවා. නිකන් අපරාධි. ත්‍රිපිටකයේ තියෙනවනේ මේ ධර්මයේ. ඒ දේවල්නේ අපිත් කතා කරන්නේ. නමුත් වීරයක් නැත්තම්, කරන විදිහක් ගැන අවබෝධයක් නැත්තම් මොකද වෙන්නේ? නිකන් අහනවා විතරයි. ඇහුවා පැත්තකට දැම්ම. ඇහුවා පැත්තකට දැම්ම. දැන් එහෙනම් පිංගුනේ මේ මහා සාර ධර්මයක් කතා කරනවා. දැන් හොඳට මේවා මෙනෙහි කරන්න පටන් ගන්න. දැන් කාලයක් තිස්සේ විඳුනේ පරිත්‍ථසමුප්පාද ධර්මයේ කතා කරගෙන ආවියා. මේ පරිත්‍ථසමුප්පාද ධර්මයේ මේ මහා සාගරය. මේ තාම පරිත්‍ථසමුප්පාදයෙන් විඳුනේ ප්‍රකෝටියෙන් පංගුවක්වත් කතා කරලා ඉවර නැහැ. පරිත්‍ථසමුප්පාදයෙන් 100න් එකක්වත්. මගේ ජීවිත ඇතුලේ කතා කරලා ඉවර කරන්න බෑ. ඉතින් නිවන් දකින්න 100න් එකක් ඕනේ නැහැ. ප්‍රකෝටියෙන් එක පංගුවක් ඇති. එහෙනම් හවදාකත් ඔබ හිතන්න එපා සියලුම පරිසම්පාදයේ තියෙන සියලුම කොටස් කතා කරලා හිමි වෙන කරයි කියලා. ඒ දේවල් කරන්න බෑ. සාත්‍රුන් වහන්සේ මාත්‍රිකාව වශයෙන් සියල්ල දීලා තියෙනවා. ඒව හොඳට ඔළුවට ගන්න. උන්වහන්සේ ඔබ විග්‍රහ කරන්න හිම කියන පරිසම්පාදයේ කිලිනනකොට උන්වහන්සේට පින්නම් පාන්න වෙනවා. සාසනයක් පිටවන්න හම්බ වෙන්නේ නැහැ. ඒ සා මහා ගැඹුරක් ඔය පරිසම්පාදයේ තියෙනවා. ගිවෙන්න නැතුව හොඳ මේ පොඩ්ඩයි යන්තමි. ගිලෙන්නේ නැතුව යන්තමින් පීනගෙන ගොඩ වෙන්න. ගිය හැටි අපි කතා කරලා අපි හඳුනන එන්ජින් එකක් ගන්න. ඔය එන්ජින් එක කියන්නේ හොඳ කමතහනක් ඔබට. ගිය හැටි දේශනාව ටිකක් අහන්න. වාහනයේ එන්ජිමක් සහ ඔබගේ ශරීරයේ ක්‍රියාත්මක වෙන හැටි අපි කතා කළා. වාහනයේ එන්ජින් එකක තියෙනවා කම්බසන් චේම්බර් එක කියලා එක. ඒ කියන්නේ දහනය වෙන කුටියක් තියෙන. ඔන්න ඒ දහනය වෙන කුටියට ඉන්ධන වාෂ්පය ආහම ඒක ගිනි ඇවිලෙනවා. ගිනි ඇවිල්ලාට පස්සේ ඒකේ තියෙන පිස්ටන් එකක් උඩපල්ලෙහා යනවා. ඒ උඩපල්ලෙහා යනකොට ඒකට වැඳිලා තියෙනවා රෝද. වාහනේ රෝද. ඔන්න ඒ රෝදේ වටයක් කරගෙන. ඒකේ මැද්ද ගිය බොක්ස් එකක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. ගියබොක්සේ කිව්වේ මොකටද? මොළේට. ගියබොක්සේ තිබුණ නැත්තම් රෝද කරගෙන්නේ නැහැ. එහෙනම් අතපය හෙල්ලෙන්න නම් මොළෙත් තියෙන්න ඕනේ. මොළේ වැඩ කරන්නේ නැත්තම් ඒක වෙන්නේ නැහැ. හැබැයි මොළේ තිබුණා කියලා අතපය වැඩ කරන්නේත් නැහැ. ඒකට අවශ්‍ය ශක්තිය නිපදවන කෙනෙක් ඉන්නවා. මෙන්න මේ ක්‍රමවේදයේ ඔස්සේ එක දවසක් ඉන්න. මේ ක්‍රමවේදයට අනුව සිහිපත් කරගෙන එක දවසක් ඉන්න. ඔබට කායානුපස්සනාව මනාකොට වැඩෙනවා. කොහොමද මේ ක්‍රියාදාමය වෙන්නේ? එක පැත්තකින් එන්ජින් එකද ඉන්ධනේ එනකොට ඒක ගිනි ගත්තහම ඒ ගිනි ගැනීමත් එක්ක විශාල ශක්තියක් නිපද වෙනවා. ඒ ශක්තියෙන් තමයි පිටුදාර පිස්සන් එක උඩ ගිහිල්ලා පල්ලෙහාය. ඒ උඩ ගිහිල්ලා පල්ලෙහායෙන් ආයෙ එතනට එනකොට ඒකට අදාළව රෝදේ එක වටයක් කරගෙන. එහෙනම් දැන් රෝදේ කියලා කිව්වේ ඔබ. ඔබ කියලා කිව්වේ දැන් ඔබෙත් නෑ මෙතන. මේ ශරීරේ. එහෙම ගන්නකෝ. මේ ශරීරේ. මේ ශරීරයේ තියෙන අත. පල්ලෙහාට දාපු අත. උස්සනකොට මේ අත උස්සන්න ශක්තියක් ඕනේ. එහෙනම් මේ ශක්තිය නිපද වෙන්න ඕනේ කොහෙන් හරි. අන්නේ ශක්තිය නිපද වෙන ක්‍රමවේදය තමයි බින්දුනේ මේ හිත් පරම්පරාව. හිතක් හැදෙනවා. විඥානයක් කියලා ඔතන හැදිලා ඉන්නේ මොකක්ද? ඔය ඕක තමයි අර අර අර කම්බසන් චේම්බ එකේ ගිනි අරගෙන හැදෙන ශක්තිය. ඕන්නේ ශක්ති ක්‍රමවේදය ඔස්සේ. ලේ ධාතුවට මිශ්‍ර වෙලා මේ අත මෙහෙම උඩට ඉස්සෙනවා. එතකොට මේක තප්පරයකට ප්‍රකෝටියෙන් පංගුවකදී වෙන එකක්. හැබැයි මේක තේරුම් ගන්න පහසු වෙන්න එක ඉරියව්වක් වෙනස් කරන්න එක හිතක් ඕනේ කියලා හිතලා බලන්න. එක ඉරියව්වක් වෙනස් කරන්න එක හිතක් ඕනේ. ඔන්න හිතුවා. දැන් මේ අත පොළවට මේ කිට්ටු වෙලා තියෙන මේ පැත්තට හැරිලා තියෙන අත උඩට උස්සන්න ඕනේ අහසට උස්සන්න ඕනේ. අන්නේ අහසට උස්සනකොට පින්වතුනි මොකද වෙන්නේ? ඒ ඉස්සීම සඳහා හිතක් හැදෙන්න ඕනේ. ඒ හිතක් හැදුනහම ඒ හිතෙන් වෙන්නේ එකම එක දෙයයි මොකද්ද? මේ අත ඉස්සුණා. දැන් මේ අත පල්ලෙහා දාන්න නම් මොකද්ද වෙන්නේ? තව හිතක් එන්නේ. ඒ තව හිතක් හැදුනහම අත පල්ලෙහා වැටෙනවා. දැන් අත දකුණට අපි තමයි උදේට එක්සයිට් කරන කෙනෙක් කියලා. උඩට ඉස්සුවා පල්ලෙහාට දැම්මා පැත්තට දැම්මා අනිත් පැත්තට දැම්මා. අපි හිතමු. හරි. දැන් උඩට උස්සන්න ඕන. එක හිතක් ආවා. එක හිතෙන් උඩට ඉස්සුවා. දැන් පල්ලෙහා දානවා. පල්ලෙහා දාන්න තව හිතක් ආවා. ඊට පස්සේ පැත්තට දානවා. පැත්තට දාන්න තව හිතක් ආවා. ආයි අකුල ගන්න තව හිතක් ආවා. දැන් එහෙනම් බලන්න පින්වතුනි මේ ක්‍රමවේදය කරන වැඩපිළිවෙලේ ඔන්න ඕක මනස සිහියෙන් යුක්තව කළා නම්. එතකොට දැන් සිහිය කිව්වේ මොකද්ද? ඉස්සුවා ඉස්සුවා ඉස්සුවා දැම්මා දැම්මා දැම්මා දකුණු පැත්තට කළා වම් පැත්තට කළා නෑ. ඉස්සුවේ කොහොමද? ඔන්න සිහියෙන් ඉන්නවා. කොහොමද මේක ඉස්සුනේ? බැලුවා. කොහොමද ඉස්සුනේ? ඔන්න දැන් ක්‍රමවේදය නැగిලා එනවා. මොකද්ද? අර එන්ජින් එක ඔලුවට ගත්තා නම් ක්‍රමවේදය නැగిලා එනවා. ඉන්ධන ටික ආව. ඒ කියන්නේ සංකාරයක් හැදුණා. ඒ මොකද? සංකාරයක් හැදෙන්න නම් ධම්මයක් ඕනේ. එහෙනම් මනසේ තියෙන ඕනේ මොකක් හරි ධම්මයක්. ඒ මනක් ධම්ම මේ ඒ මනට ධම්ම පටිච්ච වෙලා හැදෙනවා මේ සංකාරේ. මේ සංකාරේ හැදිච්ච එකම මොකද වෙන්නේ? එතනින් විඥානේ හැදෙනවා. විඥානේ හැදිච්ච එකම ඔන්න විඥානේ ශක්තිය නිපදවල මොකද කරන්නේ? මේ අත උඩට උස්ස ගන්නවා. මේ අත විඥානේට තනියෙන් උස්සන්න බෑ. මොකද මේ අත ගොඩක් බර එකක්. අන්න ඒක නිසා මොකද වෙන්නේ? මේකට ඔක්සිජන් ඕනේ. මේකට කැම දෙන්න ඕනේ. ආන් ඒ ක්‍රමවේදයට අනුව මේක උස්සගත්තා. දැන් මේ උස්සගත්ත අත පල්ලෙහා දාන්න තව හිතක් හැදෙනවා. එහෙනම් දැන් ඔන්නේ ක්‍රමවේදයේ විහියෙන් යුක්තව කළා නම් එක පැයක් එක්සයිස් කරන වෙලාවට. ජිම් එකට එහෙම යනවා නම් කරන්න ජිම් එකේ. බර ටිකක් ගත්තා උඩට ඉස්සුවා. බර ටිකක් අරන් උඩට උස්සන වෙලාවට බලනවා මොකද්ද? මේ උඩට උස්සන්න මොකද්ද ඕනේ දැන්? දැන් එනර්ජි එක ඕනේ. එහෙනම් ඒකට හිතක් හැදෙන්න ඕනේ. එහෙනම් ඔන්න ඒ හිත හැදුනා. ඒ හැදිච්ච හිතෙන් නෙමෙයි කවදාවත් මේක ආයි පල්ලෙහාට එන්නේ. එහෙනම් ඔන්න පින්වතුනි අර ක්වොන්ටිෆයි වෙනවා මේක දැන්. මෙච්චර වෙලා තිබ්බේ මොකද්ද? මේක සංස්කෘතික වෙලා තිබ්බේ. එහෙම නැත්නම් එකම එකක් විදිහට තමයි හිතන් හිටියේ. ඒක නෙවෙයි ආත්මයක් ගැන හිතාගෙන ඉන්නේ. මිනිස්සුන්ට දැනෙනවා එක දෙයක් මොකද්ද? කය වෙනස් තමයි. කයයි හිතයි වෙනස්. ඔන්න මිනිස්සුන්ට දැනෙනවා. හැබැයි අර හිත කියන එක පින්වතුනි මිනිස්සු හිතාගෙන ඉන්නේ මොකද්ද? එකම එක රේඛාවක් විදිහට. එකම එකක් විදිහට. ඒක එහෙම වෙන්න හේතුව තමයි මේ ධර්මය අවබෝධ නැතිකම. මෙන්න මේ කොටස අවබෝධ කරගත්තා නම් පින්වතුනි හොඳාකල් මේ හොඳාකාරවම තේරෙන දේ තමයි මොකද්ද? මේක ක්වොන්ටිෆයි වෙලා තියෙන්නේ. එක හිතක් එක මොහොතක හට ගන්නවා. ඒ හිත වෙනහිලා ගියාම තව හිතක් හට ගන්නවා. ඒකෙන් තමයි අද පල්ලෙහාට දැම්මේ. උඩට අත උඩට දාපු හිත කවදාක්වත් පවතින්නේ නැහැ අත පල්ලෙහාට දානක. ඒක ඉවරයි. ඒක ඉවර වුණාට පස්සේ ඒකෙන් ධම්මයක් අරමුණු කරගෙන මොකද කරන්නේ? ආයි අනික් හිත හට ගන්නවා. ඒ හිත හටගෙන ඔන්න ගියා. ආයි අනිත් එක පටන් ගන්නවා. ඔන්න ඔය ක්‍රමවේදයට. උඩ දැම්ම පල්ලෙහා දැම්ම පැත්තට දැම්ම ඉඳගත්ta හිටගත්ta ඔය කටයුතු ටික කළා. ඔන්න ඕක තමයි කායානුපස්සනාවේ සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ සති සම්පජාන්නේ කියලා. අවික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත තීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේන සම්පජානකාරී හෝති ගතේ හිටියේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාහිතේ සම්පජානකාරී හෝති තුන්හි භාවේන සම්පජානකාරී හෝති ඔයා දිවසේ මේ සම්පජානකාරී හෝති කියලා ඒ කිව්වේ මොකද්ද මේක වෙන හැටි මනාකොට දකින්න කොහොමද මේක වෙන්නේ? නැතුව මේ වටපිට බලද්දි වටපිට බලනවා වටපිට බලනවා වටපිට බලනවා වටපිට බලනවා නෙමෙයි. මේ බෙල්ල හරවද්දි බෙල්ල හැරුණේ කොහොමද කියලා බලන්න. ඒත් එක්කම බලන්න තව එකක් මම කියන්න. බෙල්ල හැරෙන්නේ ඇයි කියලාත් බලන්න. බෙල්ල හැරුණේ කොහොමද කියලා බලනවා වගේම බෙල්ල හැරෙන්නේ ඇයි කියලාත් බලන්න. මේ පාරේ ඔබ යනවා. යනකොට අර පැත්තෙන් සද්දයක් එනවා. සද්දයක ආපු ගමන් මොකද වෙන්නේ? දැන් මොකද්ද දැනගැනීමේ අනුරගැනීමේ දැඩි ආසාවක් අටගහන මේ දැනගැනීමේ අනුරගැනීමේ ආසාව නිසා මොකද වෙන්නේ මේවත් හොඳට දකින්න මේ වෙන ක්‍රියාදාමය මමෙක්ව එතකොට පින්වතුනි මේක සිහි කරගෙන යනකොට ඔබට ඇඬෙයි ඇයි අනේ මන් නැහැනේ මහ වේදනාවක් දැනෙන්න පටන් ගන්නේ සමහර වෙලාවට ඇයි මන් නැහැනේ හිතන්නකො මෙතනින් එහාට මම නැහැ කියලා කකාවුත් එහෙම කොහොමද ඒ මොහොත පන්න ගන්න කොච්චර අමාරු වේද? ඒ කියන්නේ දැන් මෙතනින් එහාට දැන් සමිතියක ඔබ ඉන්නවා. අර හිතන්නකො ජනාධිපතිතුමා ගැන හිම. ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙක් ගැන හිතන්නකො නියම් මේ පරිදිච්ච. ඈ? අවසාන ඡන්ද ප්‍රතිඵලය දෙන වෙලාවේ. මෙතනින් එහාට මම ජනාධිපති නෙමෙයි කියලා දැනගන්න කාරණා වෙනකොට කොහොම ගින්නපත් වෙනවද? හරි ඊට පස්සේ ඉවරයි. එතුමඩ නෙමෙයි. මේ හදන්දරේ ඉන්න කෙනාට ඉවරයි එතන කියන්නේ. ඇයි මමෙක් නැහැද? පූර්ණ ප්‍රත්‍යක්ෂ වෙච්ච එක. මම ඉතින් මමෙක් නැහැ ඉවරයි. එතනින් එහාට ඉතින් එන මොකුත් නැහැ ප්‍රශ්නයක් නැහැ. ක්‍රියාදාමයක් යනවා මමෙක් නැහැ. ඉතින් මෙන්න මේ මමෙක් නැති කියන ස්වභාවය ප්‍රඥාගෝචරව දකින්න. එහෙනම් දැන් පාරේ යනකොට ඔබ මේ සද්දයක් ආවන. ඒ සද්දට අනුව ඔබ බෙල්ල හැරෙන්නේ ඇයි? එන ඔබ බෙල්ල හැරෙව්වද නැත්තම් මේ ක්‍රියාදාමයේ සිද්ධ වුණාද කියලා සිහියෙන් ඉඳලා බලන්න. ඉතින් මේක බොහොම සිහියෙන් ඉඳගෙන කරන්න ඕනේ. ඒ සිහියෙන් ඉන්නවා කියන්නේ පාරේ යනකොට සිහියෙන් යන්න කියලා කියන්නේ පාරේ ගල් තියෙනවා හැපිලා වැටෙයි එහෙමම නෙමෙයි. ඔය සිහිය නම් පොඩි උන්ටනේ පුරුදු කරන්න ඕනේ. පුතේ පාරේ යනකොට පාරියට ගාන්න බලාගෙන යන්න. ඈ වම් බලා දකුණ බලන්න නැවතත් මොකද එහෙම කියන්නේ නේ? දකුණ බලා වම් බලන්න නැවතත් දකුණ වම් බලන්න පාරේ වාහන් නැත්තම් ඉක්මනින්ම මාරුවෙන් ඔය ටික කියනවනේ පොඩි උන්ට. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. වම බලන්න කමක් නැහැ. වම බලන වෙලාවට බලන්න කොහොමද වම බැලුවේ? ධම්මයක් ආවා. ඒ ධම්මය තුලින් මොකද උනේ? සංකාරයක් ගොඩ නැගිලා. ඒ සංකාරයෙන් විඥානයක් හැදුණා. මේක කොහෙද මේ සමීකරණේ මම එක්කින්නේ? ඒ විඥානය විසින් මොනවද කළේ? ශරීර ශක්තියක් දුන්නා. ඒ ශරීර ශක්තියෙන් ඔන්න බෙල්ල යන්තම් හරවගත්තා. බෙල්ල හැරුණාට පස්සේ ඊට පස්සේ ඇහැ වැඩ කරනවා. එහෙනම් එතනට ඒ ආකාර වෙන සංසිද්ධිය බලන්න හොඳට. ඊට පස්සේ මේ පැත්තට බෙල්ල හැරෙව්වා නම් බෙල්ල හැරුණේ ඇයි? කොහොමද බෙල්ල හැරුණේ? ඔන්න ඔය විදිහට බලනකොට පින්වතුනි එක මම එක කියන්නේ වැඩි දවසක් ඕනේ. පුළුවන් නම් නිවාඩු දාලා හරි. එක දවසක්. මෙන්න මේ කටයුත්ත කරන්න පැත්තකට වෙලා ගත කරන හැම ඉරියව්වක්ම වෙන්නේ කොහොමද කියලා බලන්න. ආයි කවදාකවත් මේ ශරීරයත් එක්ක සම්බන්ධකමක් ඔබ තියාගන්නේ නැහැ ඊට පස්සේ. කවුරු හරි මේ ශරීරෙ ගැරහෙව්වොත් එහෙම. ඒකෙනත් එක්ක තරහක් එහෙම ඇති වෙන්නේ නැහැ කවදාකවත්. එක දවසක් මේක කරලා බලන්න. කවුරු කිව්වොත් එම් බලහංගු මේ ඇඟි ඇහෙන්න. දැන් මිනිස්සෙක් හිතනවා දැන් ඔබ හිතනවා ඔබ කුලියට ඉන්නේ. ඔබ කුලියට ඉන්න ගෙදරක. එක මිනිස්සෙක් ඇවිල්ලා හිතනවා ඒ ගෙදර ඔබේ කියලා. ඔබේ කියලා හිතලා කියනවා. මේ ගෙදර හැටි මේ ඉස්සරහ මම දහ ජරාවන්නේ මේ ගෙදර. දැන් ඔබට ප්‍රශ්නයක්ද? හැම ඔක අයිතිකාරයට කිව්වොත් මොකද වෙන්නේ? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක නිසා තමයි පින්වතුනි සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ මම කායානුපස්සනාව මනාකොට වඩපු කෙනෙක්. එහෙම කායානුපස්සනාව මනාකොට වඩපු මම තව කෙනෙක්ගේ ඇඟේ හැපිලා ඒ කෙනාගේ සමාවිල්ලන්න නතුව ගියා කියලා කිව්වනම් ඒක කවදාවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ස්වාමී. සාරිපුත්‍ර හියනාදු හුත්‍රේ උන්වහන්සේ දේශනා කරන්නේ. අර හාමුදුරු කෙනෙක් මේ උන්වහන්සේට අභූත චෝදනාවක් කරන්නේ. එහෙනම් කායමුපස්සනා මනාවකට වඩුණා කියලා කියන්නේ වෙනදෙනි කය හිතයි වෙන් වෙනව ටක් ගාලා. ඒ හිත වෙන් වෙනවා විතරක් නෙමෙයි හිතත් කෑලි කෑලි වලට කැඩෙනවා. චිත්තානුපස්සනාව නගා ගන්න හරි ලේසි. ඒකයි කිව්වේ පින්වදෙනි කායානුපස්සනාව වඩන කෙනා. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ওই ටික නැగిලා යනවා. ඕවා මේ අමුතුන් ආදැම් මං කායානුපස්සනාව. දැන් මම මෙතනින් හර මම වේදනානුපස්සනාව ඔහොම කියන්න දෙයක් නෑ. ඒකයි මම කිව්වේ භාවනාවට ඉඳගෙන නිවන් දකින්නවා කියලා. අන්න එතකොට පින්වතුනි මේ නිවන දක්වා මේ ධර්මයේ ඔබ වරගෙන යනවා. ඒකයි වෙන්නේ. ගානක් හදනකොට අපි හිතමුකෝ පිටුවක විතර ගානක් තියෙනවා. ඒ ගාන ස්ටෙප් එකකින් ස්ටෙප් එක ස්ටෙප් එකකින් ස්ටෙප් එක හදන්න ඕනේ. ඔය හදන ක්‍රමවේදයේදී පළවෙනි ගාන ක්‍රමවේදේ හදාගත්තේ නැත්නම් පුළුවන් ද අන්තිම එක හදාගන්න? නෑ. එහෙනම් ඒක හැදුනාට පස්සේ එතෙන්දී නුවණක් එනවා නේද මේක පාවිච්චි කරලා අනික හදන්න පුළුවන් කියලා. එහෙනම් ඕකට ආයි අමුතුවෙන් ව්‍යායාමයක් කරන්න ඕනේ නැද්ද? නෑ. පළවෙනි එකටපත් වුණාට පස්සේ එතනින් හිතෙනවා Tamanට මේක පාවිච්චි කරලා ඊළඟ එකට යන්න පුළුවන්. එතෙන් ඩාවට පස්සේ එතනින් ඊළඟ එකට යන්න මාර්ගය හැදෙනවා. එතෙන්ට ඊළඟ එකට යන ওই විදිහට පිඟුතුනි ධර්මයේ විසින් ධර්මිය පුරවනවා. නිබ්බාන පරදෙර ධ්‍යාම සඳහා ධර්මයේ විසින් ධර්මිය පවත්වනවා. න චේතනාහරි සූත්‍රේ. ආයි චේතනාවකින් කලියුත්තක් ඔය එක දනකවත් නෑ. එහෙනම් කරන්න තියෙන ධර්මයේ මෙනෙහි කරන්නේ. කායානුපස්සනාව වැඩන කෙනාට වේදනානුපස්සනාව වැඩෙනවා. එක තැනකින් පටන් ගන්න. සිහිය පිහිටවන්න එක මොහොතක් සිහිය පිහිටවගෙන ඉඳලා බලන්න ඔබ කොහොමද මේ දේවල් ඔබ ඔය කරතවෙ වෙන්නේ කියලා. අන්න එතකොට ක්වොන්ටිෆයි වෙලා එනවා. එහෙනම් දැන් ඔබ දන්නවා උඩට දාපු අත පල්ලෙහාට දාන තව හිතක් ඕනේ. පැත්තට දාන තව හිතක් ඕනේ. එහෙනම් ඒ හිත බැඳිලා ගියා. දැන් තව හිතක් හටගත්තා. ඒ හිතින් ඊළඟ තරණේ සිද්ධ වුණා. ඔන්න ඔය විදිහට මේ හිත කලණයක් යන්නේ. දැන් මට මෙහෙම හිතන්න. මම ඔබට කිව්වා නේද? මම නෙමෙයි සාස්ත්‍රුන් වහන්සේ කියලා දෙන ධම්ම නිසා සංකාර හට ගන්නවා කියලා. ඔතන ධම්ම කියලා කිව්ව අරමුණ මොකක් හරි අරමුණක් නිසා සංකාර හට ගන්න. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ සබ්බේ සංකාරා අනිච්ඡාති, සබ්බේ සංකාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති. මේ ධම්ම අනත්තයි. ලෝක ධම්ම අනත්තයි අසාරයි. කතියුතු හරයක් නෑ ලෝක ධම්මවල. මොකද ධම්ම තමයි මක් කරන්නේද? සංකාර හදලා දෙන්නේ. ඒකයි ඒ අනිත්‍ය වෙච්ච සංකාර හදලා දෙන්නේ ධම්ම නිසා සංකාර අනත්තයි කියලා කිව්වේ නෑ සාස්ත්‍රුන්. කිව්වේ මොකද? සංකාර අනිච්චයි. සංකාර දුක්ඛයි. මොකද අසාර? ඒ අනිත්‍ය වෙච්ච දුක්ඛ වෙච්ච සංකාර හදන කෙනෙක් ඉන්නවනේ. හැදිලා ඉන්න හදන කෙනෙක් කවුද? ධම්ම. අර එන අරමුණු, බාහිරින් එන අරමුණු. ඔන්න බාහිරින් අරමුණක් ආවා. දැන් පාරේ ඔබ යනකොට බාහිරින් අරමුණක් එනවා. සද්දයක් ආවා. ඔන්න ඔය අරමුණ ආපු ගමන් නේද? අර මෙච්චර වෙලා ගිය. දැන් මොකක් හරි යගෙන හිත හිත යනවා. ඒ හිත හිත යනවා කියලා කියන්නේ මොකද? දැන් මේ හිතක් නැර හිතක් හටගෙන යනවා දැන් ඉස්සරහ. ඒ යනකොට එකපාරට සද්දයක් එනවා. ආපු ගමන් මොකද වෙන්නේ? දැන් හිත හටගන්නේ මොනවටද? අර දේ දැනගන්න අඳුනගන්න නේද? දැන් දැක්කද වෙන විදිය? එහෙනම් දැන් හිත මේ දැන් හිත මේ විඥාන හටගන්නේ මොකක් නිසාද? සංකාරහින්ද? නේද? සංකාර හටගන්නේයි. අර ආපු ධම්මහින්ද? එහෙනම් මොකක් හරි බාහිරින් අරමුණක් ආපු ගමන් ඒකට අනුව තමයි පින්නේ එතනින් එහාට මේක හැදිලා යන්නේ. අවිද්‍යාව තියෙන කෙනාට මොකද වෙන්නේ? එන ඕන එකක් එහෙම හොස් ගාලා පිළිගන්නවා. නමුත් රහතන් වහන්සේ අවිද්‍යාව නේද නිසා එන ඕන එකකට අර රාග දේශ මොහ කියන බව හදන්න මේව ප්‍රයෝගී වෙන්නේ නැහැ එක පොඩ්ඩක්. වේදනාවෙන් සියල්ල කෙලවරයි. තණ්හා මට්ටමට යන්නේ නැහැ. අවිද්‍යාව කියන දේ නැති කෙනා. අවිද්‍යාව තියෙන කෙනා එතනින් එහාට බවක් හදනවා. බවක් හදාගත්තට පස්සේ ඒ බවෙන් ධාතියක් හදා ගන්නවා එයා. ඒ ධාතියේ මේ මොහතක ධාතිය. ওই ධාතිය කියලා හිමේ පින්වතුනි මේ ඉපදිලා මිනිස්සෙක් ඉපදිලා මරණකන් තියෙන ධාතියකුත් ධාතියක් තමයි. ඒ වගේම ඒ ධාතිය තව පොඩ්ඩක් පොඩි කරලා බලන්න. කම්මැලියෙක් වෙලා කවදාවත් හොත්තර වෙලා ඉන්නේ නැද්ද? ඈ? රූපයක් දකින්න කෙනෙක් වෙලා කොච්චර වෙලා ඉන්නේ නැද්ද? ඒවත් ධාති නෙමෙයිද? දැන් ඔබ බණ අහන ධාතියෙන් දැන් ඉන්නේ. තාටි ගේලාගේ මොකක්ද සුවඳක් එනවා. ඕකට අරමුණ ගියොත් එහෙන මොකද වෙන්නේ? එතනින් එහාට හැදෙන්නේ බණ අහන ධාති කියලාද? නෑ, දැන් හැදෙන්නේ මොන ධාති කියලාද? දැන් අහන්නේ ශබ්ද අහන ජාතිකය. නේද? ඊළඟට තමයි බඩගිනි ජාතිකය. මොකක් හරි කැම සුවඳක් නම් එහෙම ආයි මොකද වෙන්නේ? ඔන්න බඩගින්නක් එනවා දැන්. දැන් එතනින් අහන බඩගිනි ජාතිකය. ඔය ආදිවාසීන් පින්වදින එක අද්භයමක් ඇතුළත ජාතින් හැදෙනවා ප්‍රොපෝටි ගන්න. ඔය හැම ජාතියකම ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? ජරාවට යනවා මරණයට යනවා. ඔන්න ඔතන තමයි පින්වදින විශේෂත්වය. ඔය හැම එකක්ම ජරාවට මරණයට යනවා. හේතුව මොකද්ද? ජරා මරණ වලටත් හේතුව අපි කතා කරමු. ඒ කියලා කිව්වේ ජරා මරණයට අවශ්‍ය ආහාරය කලින් හැදුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ජාතිය හටගත්තට පස්සේ ඒක ආයේ අර ආහාරයෙන් පෝෂණය වෙන්නේ නැහැ. මොකද්ද ආහාරය? අර විඥානේ. විඥානේ විසින් ශක්තියක් නිපදෙව්වා. ඒක හරියට බෝලයක් අතට අරගෙන ඒ බෝලේ උඩ වීසිකලා වගේ. බෝලේ අතේ පවතින කියලා. අපි හිතමුකෝ සාමාන්‍ය මීටර් භාගයක් විතර පල්ලෙහ ඉදලා උඩට අත අරන් ගිහිල්ලා තමයි බෝලේ නිදහස් කරන්නේ. එහෙනම් මීටර් භාගයක් විතර යනකම් මේ බෝලේ උඩට ගිහී අතත් එක්ක සම්බන්ධ වෙලා. එහෙනම් අත කියන්නේ එනර්ජි දෙන්න තැන. එහෙනම් එනර්ජි තිබුණා මේ බෝලේ මීටර් භාගයක් යනකම්. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ඒක අතහැරියා. අතහැරියාට පස්සේ එනර්ජි දෙන්න තැන නැහැ දැන්. දැන් මොකද වෙන්නේ? එන්න බෝලේ වේගෙමක් එනවාද? ජරාවට යනවා, මරණයට යනවා. බෝලේ බිඳුවටපත් වෙනවා. ඒ කිව්වේ මරණයටපත් වෙනවා. අර ගමන ඉවර වුණා. ඔන්න ඔය ක්‍රමවේදයක් අනුව තමයි සිංහදෙන මේ ජරා මරණ කියන ඒවා සකස් වෙන්නේ. එතන විඥානය පහල කළා දුන්නම එහෙම කොහොමද වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ කවදාවත්. මේ යන ගමනේදී මගේ විඥානයක් පහල වෙලා පොඩ්ඩක් දෙනවා. තව පොඩ්ඩක් ඉතිරනවා තව පොඩ්ඩක් දෙනවා. එහෙනම් ආ ජරා මරණයටපත් වෙන්නේ මේව එකක්වත්. නැහැ. මෙහෙම ස්වභාවයක් ලෝකේ නැති නිසා තමයි සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ජරා මරණ කියන ඒවා. මේ ලෝකේ හැම දෙයකටම පොදුයි. ජරා මරණ නොවෙනවන නිවන් දකින්න ඕනේද කවුරු? නැහැ. දුකක් නැහැ එහෙනම්. මේ දුකට හේතුව මොකද්ද? ඔන්න ආවද වැදගත් අනට. එහෙනම් මොනම දුකක් හරි ඇති වුණා නම් මේ දුකට හේතුව මොකද්ද? ජරාව මරණය. ජරා මරණ තමයි මේ දුකට හේතුව. දැන් ඉතින් උත්සාහ කරන්න එපා දුක්ඛ සමුදයත් එක්ක මේක මේව කරන්න. දුක්ඛ සමුදය තමයි ඒ ඔක්කොම. හැබැයි ඒකේ ගැත්තේ සාස්ත්‍රුන් වහන්සේ මොකද්ද? ප්‍රධානම එක්කෙනාව. ඇයි? භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ. ශෝක පරිදේය දුක්ක දෝමනස්ස උපායාස සම්භවಂತಿ ඒව මේතස් කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හොති. ඔන්න මේ මහා දුක්ඛක්ඛන්දේ සමුදේ පටන් ගන්න. එහෙනම් ළඟම තියෙන එක මොකද්ද? ළඟම තියෙන එක ජරා මරණය. දැන් ජරා මරණය වෙන්න විදිහක් දැනගත්තා. ඇයි ජරා මරණය වෙන්නේ? එනර්ජි එකක් නැහැ දැන් මෙතනින් එහාට. හැම හිතකින්ම රහතන් වහන්සේ කෙනෙක් නොවෙන හැම කෙනාගේම හිතකින් හැදෙනව මොකද්ද? ඔය කියන ජරා මරණයක තත්ත්වෙටපත් වෙනවමයි. ඒපත් වෙනකොට මහා දුකක් හට ගන්නවා. දැන් ඔබට දුකක් දැනෙන්නේ කොහොමද? ඔබට තින්වෙතනේ මේ අංශු මාත්‍රිය දුක තේරුම් ගන්න බෑ. දුක් එකතු වෙලා දුක් ඛණ්ඩයක් හැදෙනවා. ආන්නේ දුක්ඛ ඛණ්ඩයට පත් වෙනකොට තමයි ඔබට ඒක දැනෙන්න පටන් ගන්නේ. එතකන් ඔබට දැනෙන්නේ නැහැ. එහෙනම් ඒසා උදාහරණයක් විදිහට ගමු. සීනි කම්හලක. දැන් සීනි හැදි වැටෙනවා. ඉතා සියුම් සීනි අංශු වැටෙනවා. ඒ වැටෙන සලස්සලා ඒ මැෂින් එක ස්ලෝ ඩවුන් කරලා තියෙනවා පුළුවන් තරම්. එතකොට දැන් සීනි ඇටේ විමිට වැටෙන්නේ. ඈ කවදා හරි කියන්න පුළුවන් දැන් මේ සීනි හැදෙනවා කියලා. නැහැ. දැන් පැකට් එක දියලා තියෙනවා. දින ඔන්න ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ඇටේ එකතු වෙලා සීනි ස්කන්ධයක් හැදෙනවා එතන. අන්න සීනි ස්කන්ධය හැදුනට පස්සේ තේරෙනව මොකද්ද? ආ දැන් මෙතන සීනි තියෙනවා කියලා. එහෙනම් අපි හිතන්නේ දුක්ඛ ඛණ්ඩයත් ওই විදිහට හැදෙන්නේ එකින් එක. හිතක් හැදෙන වාරයක් ගානේ ඔය දුක්ඛ ඛණ්ඩය හට ගන්නවා. දුක හට ගන්න. එක දුකක් හටගත්තා. ඊට පස්සේ ආයි යනවා. ආයි ඔන්න තව දුකක් හටගත්තා. ආයි ගිහලා ආයි තව දුකක් හටගත්තා. ওই විදිහට දුක් එකතු වෙලා යම් ප්‍රමාණයකට එකතුනකොට තේරෙනව මොකද්ද? අනේ දුකයි මේ. එහෙනම් ඔය කියන දුකට හේතුව දැන් දන්නවා. මොකද්ද ඔය කියන දුකට හේතුව? ඔය කියන දුකට හේතුව තමයි ජරාවට මරණයටපත් වෙන එක. ජරා මරණ තමයි දුකට හේතුව. දැන් ඔය ජරා මරණයටපත් වීම නම් දුකට හේතුව. අතීතයේ යම්කිසි දුකක් හටගත්තා නම් ඔබට. ඔය අතීතයේ හටගත්තු දුකට දැන් මේ ඔබට කියන එකත් පොඩ්ඩක් අයින් කරලා දාන්න. වැඩේ වෙලා තියෙන්නේ මේකයි. මෙන්න මේ තැනට ආවට පස්සේ මේක කියා ගන්න අමාරුයි. මොකද ඔබ වමින් ආමන්ත්‍රණය කරන්නේ නැතුව ඔබ මේ හිතට කියලා කියවහමත් හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක ටිකක් පැහැදිලිව ගන්න. ප්‍රඥා ගෝචරව මේවා දැනගන්න පිංතුනි. මේ කතා කරන එක බුදුන් නම් දැන් මේවයි. මට මේක මේ බොහොම හිමින් කතා කරන්න බෑ මේක. සමාධිය එන වේගෙන් කතා කරගෙන යන්න වෙනවා. කවුරුත් එහෙම හිතන්න එපා බයිනවා කියන. සමහර අය හිතාගෙන ඉන්නවා අනේ කේන්ති ගන්න එපා. නේ? දැන් මම මේ කේන්ති අරන් බයින්න මොකද මේ මගේ සීලස්කන්ධය අරන් ඉන්නේ කවුරුහත්? කේන්ති ගන්න මොකුත් නෙමෙයි. සමාධියේ එන ආකාරයට කතා කරනවා. ඒ කතා කරනකොට බින්දුනේ ඔබ ඉතින් අහනකොට ඕන්නම් YouTube එකෙන් අහනවා නම් පුළුවන් නේද ස්පීඩ් එක අඩු කරන්න. ඒ ස්පීඩ් එක අඩු කරගෙන අහගන්න. මේ කාටවත් දොස් කියනවා වයින්නෝ නෙමෙයි. ඒකයි. මොකක් හරි බයයි. මොකක් හරි කිව්වොත් එහෙම ටග්ගල හිතෙන්නේ මොකද්ද? ඔయిత වඩා සංවර වුණොත් හොඳයි නේද? මම දන්නේ මොකද්ද බලාපොරොත්තු වෙන සංවරය කියලා. එන වේගෙට මම කතා කරනවා. ඉතින් ඔය මේක නැවත අහනකොට ඔන්න තද්ද මේවා අඩු කරගෙන අහගන්න. මේකේ අඩු කරගෙන දැන් එතකොට එහෙනම් දැන් මට ඔබ කියන්න අතීතයේ යම් කිසි දුකක් හටගත්තා නම් ඒ දුකට හේතුව මොකද්ද? ජරා මරණ නේද? ඔන්න හොඳට ඉහි කරන්න. අතීතයේ යම් කිසි දුකක් හටගත්තා නම් මේ දුකට හේතුව ජරා මරණ. ඒ දුක නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? ජරා මරණ නිරෝධ කරන්න ඕනේ. ඒක නේද ක්‍රම නේද? ජරා මරණ නැති තැන මොකක් නැද්ද? දුකක් නෑ. එහෙනම් දැම්මට කියන්න අනාගතයේ යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒ දුකට හේතුව මොකද්ද? ඒ ජරා මරණ. එහෙනම් ජරා මරණ නැත්තම් ආයි දුක තියෙනවද? නෑ. එහෙනම් වර්තමානයේ යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒ වර්තමානයේ හට ගන්න දුකට හේතුව මොකද්ද? ජරා මරණ. ඔන්න සිහි කරලා බලන්න. මේ මමෙක් නෙමෙයි. මේ පින්වතුනි ශාස්ත්‍රඥ මහන්සියට බෝධි මූලයේදී අවබෝධ වෙන්නේ මේ ඥාන දර්ශන. අරහ මේ මුංහන්දේ බුද්ධ රාජ්‍යයටපත් වෙන්නේ මෙන්න මේවා මේ අරමුණු වෙලා. මේවා හොඳට සිහි කරන්න. ඒකයි මම කියන්නේ. පැත්තකට වෙලා ඉඳගෙන මේ දේවල් සිහි කරලා බලන්න. අතීතයේ යම් කිසි දුකක් හටගත්තා නම් හටගත්ත හේතුව ජරා මරණ. ජරා මරණ අතීතයේ යම් කිසි දුකක් තිබුණා නම් ඒකට හේතුව ජරා මරණ. එන්නේ ජරා මරණ නැත්තම් දුක නැහැ. අනාගතයේ යම් කිසි මේ දුකක් හටගත්තා නම් ඒකට හේතුව ජරා මරණ. ඒ ජරා මරණ නැත්තම් අනාගත දුකක් නැහැ. වර්තමානයේ යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒකට හේතුව ජරා මරණ. ඒක නැත්තම් ඒකත් නැහැ. දැන් මේ සිහි කරන හිත මොන වගේ එකක්ද? ඈ මේ සිහි කරන හිතත් සංකතයි පටිච්චසමුප්පන්නයි නේද? සේ ධර්මයි වය ධර්මයි නේද? ඔන්න සිහි කරලා බලන්න මේ ගැන සිහි කරන හිත ගැන. මේ ගැන සිහි කරන හිතත් මේ ධම්මයෙන් හැදිලා ඒ ධම්මයෙන් සංකාර හදන විඥාන හැදිලා එහෙම යන ක්‍රමවේදකින් යන හිත. එහෙනම් මේකත් ජරාවට මරණයටපත් වෙනවා. ඔන්න එකක් ඉවරයි. මේ ජරා මරණයට හේතුව මොකක්ද? ජාතිය. ජාතිය හටගත්තා නම් ජරා මරණයක් තියෙනවා. එහෙනම් අතීතයේ ජාතියට හේතුව මොකක්ද? ජරා මරණ. මේ අතීතයේ ජරා මරණයට හේතුව මොකක්ද? ජාතිය. ඔන්න ජාතිය හටගත්ත නිසා ජරා මරණයක් තියෙනවා. එහෙනම් ජාතියක් හටගත්තේ නැත්නම් ආය ජරා මරණයක් තියෙයිද? නැහැ. එහෙනම් අනාගතේ ජරා මරණයට හේතුව මොකද්ද? ජාතිය. ජාතියක් හටගත්තේ නැත්නම් ජරා මරණේ නැහැ. එහෙනම් වර්තමානයේ මේ මොහොතේ ජරා මරණයක් තියෙනවනම් ඒ ජරා මරණයට හේතුව මොකද්ද? ජාතිය. ඒ මොහොතේ නිපදවෙන ජාතිය. ඒ මොහොතේ හටගන්න ජාතිය නිසා ජරා මරණ හටගන්න. ජාතිය නිරුද්ධ නම් ජරා මරණ නැහැ. ඔන්නෝගෙන හිතන සිල්ල මොකද්ද? මේ හිතන සිත මොකද්ද? සංකතයි පටිච්චසමුප්පන්නයි සය ධම්මයි වය ධම්මයි නේද? ඔන්නේ හිතගෙන හිතන බලය. ඒ වෙලාවේ සිහි කරන හිතත් ධම්මේ සංකාර හැදිනා. සංකාරයෙන් විඥානි හැදිලා එන ගමනක ඉන්නේ ඒ හිත. එහෙනම් ඔන්නෝක තමයි ඒ ක්‍රමවේදය. දැන් බැලුවොත් ඔන්න එක තැන් දෙක ප්‍රමාණයක් ඉවරයි. ජාති හටගන්නේ කොහෙන්ද? බබේ එහෙනම් අතීතයේ යම් කිසි જાතියක් හටගත්තා නම් ඒකට හේතුව මොකද්ද? භවය. දැන් කියන්න පුළුවන් ද පින්වදනේ අතීතේ මගේ જાතිය කියලා? කතා කරන්න පුළුවන්ද? බෑ, වැරදි. එහෙම ආමන්ත්‍රණය කරන්න බෑ. අතීතේ මගේ જાතිය කියලා කියන්න බෑ. ඇයි? අතීතේ යම් කිසි જાතියක් තිබුණා නම් ඒ જાතිය හටගත්තේ යම් ක්‍රමයක් නිසා. ආන්න ඒක මේ දිහයි බලන්න. එහෙනම් අතීතයේ යම් කිසි જાතියක් තිබුණා නම් ඒ જાතිය හටගත්තේ භවයක් හින්දා. භව නිසා. භව නිරෝධයි නම් මොකද වෙන්නේ? ජාති නිරෝධයි. එහෙනම් ජාති හැදෙන විදිහක් දන්නවා. අතීතයේ ජාති හැදිච්ච විදිය දන්නවා. හැදුනේ භවෙහිද? භව නිරෝධ නම් ජාති නිරෝධයි. දැන් කොහෙද මම එක්ක ඉන්නේ උතන තාම? දුකින්ින් එක්ක ඉන්නවද තාම? නෑ මොකෙක්වත් නෑ. මේ ක්‍රියාදාමය ගැන කතා කරන්නේ. ඔබට අතීතයේ දුක් හටගෙන තියෙනව නේද? ඈ? ශෝක කියලා හැදිලා තියෙනව නේද? ශෝකයක් හඳගෙන තියෙනවනේ. එහෙනම් ඔය කියන ඔය දුක් කංකල් වලට හේතුව මොකක්ද? ජරා මරණ. ජරා මරණයට හේතුව මොකක්ද? ජාති. දැන් ජාතියට හේතුවක් දන්නවා. ජාතියට හේතුව මොකක්ද? භවය. එහෙනම් ජාතියට හේතුව භව. යම්කිසි තැනක භව සකස් වුණා නම් දැන් මොකද වෙන්නේ? ජාතියක් එතන උරුමයි. රාග භවක් හෝ වේවා, දේශ භවක් හෝ වේවා, මෝහ භවක් හෝ වේවා, මොනෝ හරි භවක් හටගත්තා නම් ආන්නේ හටගත්ත මොහොතෙන් ඊළඟ ජාතිය උරුමකම් කියනවා. එහෙනම් අතීතේ යම්කිසි ජාතියක් හටගත්තා නම් භව නිසායි හටගන්නේ. එහෙනම් යම් අවස්ථාවක කවුරු හරි කෙපුත්ගලේ උතුම් වූ පුද්ගලයේ භව නිරෝධ කළා නම් මොකද වෙන්නේ? ආයි ජාති එනවද කවදාවත්? නෑ. ජාති නැත්තම් ජරා මරණ තියෙනවද? නෑ. ජරා මරණ නැත්තම් ශෝක පරිදේව දුක් දෝමන සාදී වශයෙන් ඉන්නේ මහා දුක්ඛස්කන්ධයේ තියෙනවද? නෑ. මේකයි කම වේදේ. එහෙනම් මේ තාක් මේ වෙනකම් මම කොතන හිටියේ නෑ. මේක බින්දුවේ ප්‍රඥා ගෝචරව දකින්න මම නෑ කිය කී ඉඳලා හරියන්නේ නෑ. මේ හේතුන්ගෙන් හැදි යන ක්‍රම වේදේ දකින්න. පටිච්ච සමුප්පාද ධම්ම න්‍යාය දකින්න නැති කෙනෙකුට නිවන් දකින්න බෑ කවදාවත්. ඔව් මෙහෙමයි. දැන් මේ කතා කරන එක පූර්ණ චිත්තජයි. දැන් මේ කතා අපි මේ කතා කරන එක මේ හිතට ඇති වෙන එකක් කතා කරන්නේ. ඒක හොඳට සිහියට ගන්න. හිතට ඇති වෙන එක. ගත නැති වෙන ඒවා නම්. ඔව්. මෙහෙමයි. මේකට ඒව සම්බන්ධ කරන්න පුළුවන්. ඒව සම්බන්ධ කරන්න මේ දිගේ ගිහිල්ලා. ඉවර වෙලා. දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ඔය දුක් ටික ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ඔය මහා දුක්ඛස්කන්ධය ඇතුලේ ඔක්කොම තියෙනවා. ඔය දුක්ඛස්කන්ධයද එකතු වෙන ඔය ඔක්කොම. ඒ දිගේ මම තේරුම් කරලා දෙන්න. මෙතනදී ශාරීරිකව හටගන්න දුක්ඛයක් ගැන නෙමෙයි කතා කරන්නේ. මේ හටාගන්න තනිකර මානසික දුක්ඛයක් ගැන. මොකද මානසික දුක්ඛයක් කියලා කියන්නේ පින්වදනේ මේ බවක් හදන්නේ. මනේ. මේ රාග භවක් හැදෙන්නේ මනේ. ද්වේෂ බවක් මෝහ බවක් තියෙන එක හැදෙන්නේ මනෙන්. මේ ගොඩනැගීමේ ක්‍රියාදාමය සිද්ධ කරගන්නේ මනෙන් තනි කරගෙන. ඒක මේ ගතට දැනෙන එකක් නෙමෙයි. මේ මානසික දුක්ඛය මේ යන්නේ ඔක්කොම තනි කර. ඉච්ඡා භංගත්තේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. ඔය දුක් කොටස් ටික සාතුන් වහන්සේ විග්‍රහ කරන වෙලාවේ අවසානයේට දාලා තියෙනවා දුක් කොටස් දෙකක්. එකක් තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අනිත් එක දාලා තියෙනවා යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං. යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන එක ඇතුලේ එයිට කලින් කතා කරපු ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඔන්න ඔය තැනට යනකම් එන අප්‍රිය සංපයෝග ප්‍රිය විප්‍රයෝග ඔය තැනට යනකම් ඔක්කොම විග්‍රහ වෙනවා අර ඇතුලේ ආයි යම් පිච්චන් නලබති තම්පි දුක්ඛේ යන්නේ මොකද්ද? අනිත්‍ය නිසා හටගන්න දුක අර ටික ඔක්කොම මේක ඇතුලේ ආයි තියෙනවා. ඔය ටික ඔක්කොම ආයි තිනවා තව එකක් ඇතුලේ මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඔය ටික විග්‍රහ කරේ නැති නිසා හිතාගෙන ඉන්නවා මොකද්ද? සංක්ෂේපයෙන් කිවහොත් පංච උපාදානස්කන්ධේම දුකයි කියලා. ඒකේ වැරද්දක් නැහැ ඒ කියන එකේ. නමුත් ඊට වඩා මහා ගැඹීර අර්ථයක් ඇතන තියෙනවා. තවගේ නෙමෙයි තියාගෙන ඉන්නත්. ළමයාව මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට දැම්මා වගේ නෙමෙයි. ඒකට පේ කරන්නත් ඕනේ නේද ඉතින් එහෙනම්. දැන් පුළුවන් හංගන්න එක වගේ ළමයා යවන්න. බෑ. දාන අපිටම හොඳම ඉස්කෝල එකට දාගත්තා. ඒකේ ටයි එකම වෙනවා බවු 500ක්. දැන් මොකද වෙන්නේ? දැන් ඉස්කෝලේට දාන්න කෙනා ටයි එක දවන්නේ නැතු යවන්නද? නෑ හදාගත්තා වගේ නෙමෙයි. හදාගෙන ඒ ස්ටෑන්ඩඩ්ස් මේන්ටේන් කරන්න මොකද්ද කරන්නේ? ඈ? අප්‍රමාණ දුකක් ඉඳගෙන ඉන්න. ඔන්න ඕක තමයි කිව්වේ මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. අවිද්‍යාව තෘෂ්ණාව එකතු කරගත්ත එකතු කරගෙන උපාදාන කරගත්තා වගේ නෙමෙයි. ඒව මක් කරගෙන ඉන්නත් ඕනේ. පවත්ගෙන ඉන්නත් ඕනේ. ඒක ඒ විදිහට පවත්ව ගන්න පින්වතුනි අප්‍රමාණ සංකාර දුක්ඛයක් වඩන්න ඕනේ. හොවුද නැද්ද? අන්නේ මහා සංකාර දුක්ඛය තමයි ඒ අවසානයේදී කිව්වේ. එහෙනම් පින්වතුනි ඔය දුක්ඛාර සත්‍යය අරදී දුක්ඛ දුක්ඛ උපරිණාම දුක්ඛ සංකාර දුක්ඛ කියලා කොටස් තුනක් කතා කළා නේද? ඔය කිව්වේ අවසානයේදී තමයි මොකද්ද? මේ ඔය කිව්වේ සංකාර දුක්ඛය. ඊට කලින් එනවා විපරිණාම දුක්ඛය. කොහොමද? යම් පිච්චං නලවති ධම්පි දුක්ඛ. හිතාගෙන නම් හිටියේ මෙහෙම වෙයි කියලා. උනේ කොහොමද? වෙන විදියක. එහෙනම් විපරිණාමෙට කියන්නේ අනේ වෙනසින්ම පරිණාමය වුණා. ජාති ධම්මානං ආයසෝ එවං ඉච්ඡා උප්පජ්ජති යහෝ වතම යන්න ජාති ධම්මා ආස්සාම නචවතනෝ ජාති ආගච්ඡෙයත්. නකෝපනේතං ඉච්ඡායි පත්තබ්බං ඉදම්පි යම් පිච්චං නලවති ධම්පි දුක්ඛ. අනේ මට මේ වගේ ජාතියක් ලැබෙනවා නම් හොඳයි කියලාගෙන හිටියේ. හම්බුනේ මොකද්ද වෙන එකක්? දැන් මොකද උනේ? හිතාගෙන ඉඳිම සම්පූර්ණව නැති වෙලා ගියා. හිතාගෙන ඉඳිම සම්පූර්ණව වෙනසිලා ගියා. වෙනසිලා ගිය ගමන් මොකද වෙන්නේ? මහා විපරිණාම දුක්ඛයකට 1000කට පත් වෙන අන්න නොහොගාද. එහෙනම් මෝඩකමද නේද හිතාගත්තේ? ක්‍රියාදාමකින් එන එක අවිද්‍යාව නිසා මොකද කරන්නේ? හිතාගා. ගොඩනගා ගන්න. අවිද්‍යාව නිසා තමයි ඒක අර්ථවත් සිද්ධ වෙන්නේ. අවිද්‍යාව නිසා ගොඩනගා ගන්න. තංගා. ඔය ගොඩනගා ගන්න උදව් වෙන කෙනෙක් ඉන්නව උඩ. කවුද? ඈ? විඥානේ හට ගන්නකොටම දෙනවනේ ගීගිරිටියක් ඇවිල්ලා මොනවද? ඈ? උපහදාන. ඈ උපාදාන කරගත්තුවේ තියෙනවා නාම රූප. ඒවා මොනවද දෙන්නේ? ඇවිල්ලා ගාන්න ගිනිගිරි ටික බස්සනවා අරක ඇතුළට. ඒ ගිනිගෙඩි බැහිමත් එක තමයි ඉතින් මොදෙන මොකක් ඇති වෙන්නේ? අවිද්‍යාව තියෙන හිතට අර ගිනිගිරි ටික එකතු වුණාට පස්සේ ගාන්න හැදිලා එනවා බලාපොරොත්තුව. ඕන් වේ බලාපොරොත්තුව තමයි ජාතිය හදන්නේ. ඕන් වේ බලාපොරොත්තුව තමයි බව හදන්නේ. ඒ බලාපොරොත්තුව තමයි ජාතිය හදන්නේ. ওই ජාතිය තමයි මක් වෙන්නේද? ජරාවට මරණයට යන්නේ. ආන්න ඒක නිසා තමයි මහා දුක්ඛ කන්දේ හටගන්නේ. නමුත් රහතන් වහන්සේ නමක් ওই බලාපොරොත්තුව තියන්නේ නැහැ. බලාපොරොත්තුව තිබුණ නැත්තම් ආය ඇලිමක් ගැටීමක් හටගන්නවද? ජාති හටගන්නවද? ජාති හටගත්ත නම් ජරා මරණ තියෙනවද? ජරා මරණ නැත්තම් රෝග පරිදේව දුක්ඛ දෝමනස තියෙනවද? නෑ, දුක ඉවරයි. අරයා තමයි අතනින් ගිනි ගිරිය දෙන්නේ ලස්සනට. හැබැයි අර අවිද්‍යාව තියෙන විඥානය ආගන්තුක උපක්ලේශයන්ගේ හොඳට කිරිටි වෙච්ච එකක් තියෙන්නේ. ආයි වදිනවා දස්තක හොඳට. දස්තක කියලා කියේ මොකද්ද? අර උපාදානිත නාම රූප හොඳට බහගන්නවා ඒක ඇතුලේ. බහගෙන රජ කරගන්නවා. පදගෙන ඉවරලා බලාපොරොත්තුව ගොඩනගා ගන්න. දැන් ওই බලාපොරොත්තුව සලායතන වලින් ලැබෙයි කියලා තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් ඇලීම් ගැටීම් එක අහන්න දෙයක් නැහැ. මේ වෙදී ඉස්සර කතා කරලා තියෙනවානේ. මෙතන කියලා තේ එකක් බොමුද කියලා හුවම් බොමු කියන. දැන් මොකද වෙන්නේ? තේ එකක් බොමුද කියලා හුවම් බොමු කියන කියන්නේ කොහොමද? ඈ ඔක්කොම හැමලි ඉවරයි දැන්. විඥානේ හැදිලේ විඥානේ දර කොහේ හරි දීපු රහත ඒක. හ්ම් බහලා ඉවරයි. දැන් මොකද වෙන්නේ? දැන් තේක් කියනකම් බලාගෙන ඉන්නවා. දැන් බලාගෙන ඉන්න අර ගෑනු කෙනාගේ තේක් කියනකම්ද? නැත්තම් තමන්ගේ හිතේ හැටගත් එක. නැත්තම් අර විඥානික බලාපොරොත්තු ඉස්ත වෙනකම්. ඔන්න ගෙනාවා. දැන් තේක අරගෙන දැන් දිවට ලං කරගන්නවා. දැන් දිවට ලං කරගෙන දිවේ ගා ගන්න හදන්නේ මොකක් බලාපොරොත්තු වෙන්නේ? අර තේක බොන්න. ඉතින් ඒක දැන් තිත්තුනවා. මේ ගෑන්ට තේකක් වහදා ගන්න තේරෙන්නේ නැහැ. දැන් ගැටිලා. ඇයි ගැටුනේ? ඇයි රහතන් වහන්සේ ගැටෙන්නේ නැත්තේ? ඔන්න බලන්න. අර අවිද්‍යාවේ තියෙන ප්‍රශ්නය. අවිද්‍යාව තියෙන හිතක විඥානනේ හටගන්නේ. ධාතුන් වහන්සේලාට නැත්තම් අරහතන් වහන්සේලාට හටගන්නේ පාරිශුද්ධ සිත. ඒ පාරිශුද්ධ හිතක අර ජරා නාම රූප වහින්නේ නෑ. එහෙනම් බලාපොරොත්තු හටගන්නේ නෑ. තේක බොමුදු ස්වාමීනි බොමු. දැන් උන්වහන්සේ බලන් ඉන්නද උන්වහන්සේට මේ හොඳට ගැළපෙන තේකක් හදන්නේ කියලා නේ මොකක්ද ආවේ තේක උන්වහන්සේ බිව්වා ඔය දිවේ ප්‍රශ්නයක් නෙමෙයි ඉතින් මම එදත් කිව්වා ඔබට දිවට තමයි අයිතිවාසිකම් හතරක් තියෙනවා හතරක් නැත්තම් පහක් වරම ඔය කීයක් හරි රස જાති තියෙනවනේ එහෙනම් දිවට සමාන අයිතිවාසිකම් තියෙනවා මේ හැම එකටම තිත්ත රසයටත් අයිතිවාසිකමක් තියෙනවා දිවට නැද්ද එහෙනම් මේ එක කොටස තිත්ත රසෙන් අඳුනගන්නේ එක කොටසක් තනි රසෙන් අඳුනගන්නේ තව කොටසක් තව මොහක් හරි ඇඹුල් රසයෙන් හඳුනගන්නේ. එහෙනම් දිවට තියෙනව නේද මේ හැම සමායිතිවාසිකම? එහෙනම් දිවට මොකක් ආවත් එකයිනේ. හවුද නැද්ද? එහෙනම් දැන් ගැටින්නේ කවුද? ගැටෙන්නේ හදාගත්ත මනනේ. කලින් හදාගත්තාම වෙන්න තියෙන ඒවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගැටෙන්න පුළුවන් හොඳට. ඒ වෙනිදි හැමදෙස්සෙම ඔට්ටු දාන්නේ ගැටි ගැටි ඉන්නේ. නේද? අර ආහාර ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ මැච් එකක් ගහනවා. මේ ගොම්බුරුවේ ගිහලා ඒක රොට්ටුවක් දානවා. දැන් මොකද වෙන්නේ? එක්ක උහෙට උදේට hina වෙනවද නැත්නම් අනන්න ඕනේ. ඔව නේද වෙන්නේ? ඔය ඔට්ටු දානවා වගේ වැඩක් නේ කරන්නේ. තනිකර ඔට්ටු දානවා උදේ ඉඳලා රෑ වෙනකම් මොකද්ද කරන්නේ? දැන් සූදු වෙනද නැහැ. එහෙනම් සූදු කරන්නේ ඇයි? යමක් ලැබෙන්න කලින් හිතාගන්න ලැබෙන්න ඕනේද? ඉන හෙරි ඇලිනවා ගැටෙන එක ගැන අහන්න දෙයක්ද? හිතාගත්තේ උනත් වඩා හොඳ එකක් එහෙම හදුනොත් මොකද කරන්නේ? මෙත් වෙලා උපාදාන කරගත්ත ටික පොඩ්ඩක් පල්ලයට ගිහිල්ලා අර කරන් දාගන්නවා අර මල්ලේ. තා. මේ ආච්චිගේ දේ එකනේ තේ එක. දාගත්ත ඒ තේ එක. දැන් මොකද වෙන්නේ? ඈ දැන් ඊට පස්සේ දවසක් කවුරු හරි තේ එක බොමුද? හා බොමු. දැන් කාගේකද ඒ ඉන්නේ දැන්? දැන් ආච්චිගේ තේ එක තමයි දැන් ඉන්නේ. මේක හම්බුත් නැතුනහම ඔන්න ගැටෙනවායි. එහෙනම් ඔය මොහොතක් නෑර උප්පද්දන්නේ මොකද්ද? මේ රාග ජාතිකෙක් හැදෙනවා. දේශ ජාතිකෙක්, මෝහ ජාතිකෙක් හැදෙනවා මොහොතක් නෑර. ඔය ජාතිකය හැදුනන ඒකව ජරා මරණයටපත් වෙනවා. ඒ ජරා මරණයටපත් වීම දරාගන්න බෑ. ඒ දරාගන්න බැරි වෙනකොට මොකද කරන්නේ අනිත් පැත්තෙන්? අනිත් පැත්තෙන් දන්නේ එකම එක දෙයයි. ඇයි අපි ගිය හතියෙත් කතා කළා ඊට එහා හතියෙත් කතා කළා දන්නේ එකම එක දෙයයි පු탁ජනයා. පු탁ජනයා දන්නේ ගොඩ නගන්න විතරයි. දුකෙන් ගැලවෙන්න එකම හේතුව එකම ක්‍රමවේදය දන්නේ මොකද්ද? ගොඩ නගන එක. ඇයි? දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ නිරෝධේ අඥානං. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. අයං උච්චති වික්ඛවේ අවිජ්ජා. ඔන්න අවිජ්ජාව තියෙන මේ ආද මේ හිත් පරම්පරාව මොකද වෙන්නේ? මේ දුකෙන් ගැලවෙන්න මේ දුකට කරන පිළියමක් විදියට කරන්නේ එකම එක දෙයයි මොකද්ද? ආයි ගොඩ නගා ගන්න. මේ හරිනේ. මේ ගොඩ නැගිලා දිරල යනවා නම් මොකද්ද කරන් තියෙන්නේ? ආයි ගොඩ නගනවා. ගොඩ නගලා කොහොම හරි කූට්ටු වෙලා අතුරුට වෙලා ඉන්නවා. ඊට පස්සේ ආයි දිරල යනකොට ආයි මොකද කරන්නේ? ආයි ගොඩ නගනවා. ආයි කොහොම හරි අතුරුට වෙලා ඉන්නවා. ආයි දිරල යනකොට ආයි ගොඩ නගනවා. යමක් ගොඩ නැගුවා නම් මොකද වෙන්නේ? ඈ? යමක් ගොඩ නැගුවා නම් ගොඩනගන කොට අප්‍රමාණ දුකයි. ඊට පස්සේ ගොඩනගපෙක පවත්වගෙන යන්නත් අප්‍රමාණ දුකයි. ඊට පස්සේ නවත්තන්න බැරි ජරා මරණයක් එනවා. ආන් ඒ ජරා මොකද දැන් නවත්තන්න බැරි ජරා මරණ එන විදිය දන්නවා. ඈ ජරා මරණ එන විදිය මොකද්ද? අර ශක්තිය මේ තවදුරටත් නැහැ. නිරෝධයේ ශක්තිය නැහැ. දැන් ඔබේ ශරීරේ ජරා මරණයට එන්නේ කොහොමද? පොඩි කාලේ ඉඳලා කෑම දානකොට නිබ්බත්ති ලක්ෂණය ප්‍රමුඛ වෙලා එනවා හැමතිස්සෙම. ඒක නිසා මොකද වෙන්නේ? පොඩි එකාට කෑම දෙනකොට පිම්බි එනවා. ඈ ඊට පස්සේ ඔන්න වෙනවා අවුරුදු 25කට විතර එනවා. ඉතින් දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න පවතින කාලයක් ඉන්නේ. ඊට පස්සේ ටික කාලයක් ගියාම මොකද වෙන්නේ? විපරිණාම ලක්ෂණය තමයි දැන් ප්‍රමුඛ වෙලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? විපරිණාමයටපත් වී වැහැරි ගිහිල්ලා මේක දී වෙලා යනවා. එහෙනම් පින්වතුනි මේක ගොඩනගන්නත් අප්‍රමාණ දුකක් විඳින්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ගොඩනගා ගත්තට පස්සේ එතනින් එහාට මොකද වෙන්නේ? ඒක පවත්වන්න මහ දුකක් විඳින්න ඕනේ. ඒක පවත්වාගෙන ගිහිල්ලා ඊට පස්සේ මේක නවත්තන්න බැරි ජරා මරණයක් එනවා. ආන්නේ ජරා මරණයට පත් වෙන කෙනාත් අප්‍රමාණ දුක් විඳින්න ඕනේ. මේ ජරා මරණයට පත් වුණාට පස්සේ හිතෙන්නේ මොකද්ද? ආන්නේ මනස දිවිච් එකම වස්තු නැති වුණානේ. දැන් මොකද කරන්නේ? නැති වුණා නම් අවිද්‍යාව කියනවා. ඉතින් ගොනෝ නැති වුණා නම් මොකද්ද කරන්න ඕනේ? ගොඩනගපන්. ඉතින් අවිද්‍යාව කියපු කතාව හරි ගොනානේ. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඉතින් ගොඩනගන්න තියෙන්නේ. ඔන්න ගොඩ නැග්ගා. ගොඩ නගනකොට මොහතකටවත් හිතෙන්නේ නැහැ අනේ මේ ගොඩ නැගීම මොකද්ද? ආයි සංකතයක්නේ මේ හදන්නේ. හේතුන්ගෙන් හදගත්ත හේතු ලක්ෂ ප්‍රගෝටියෙන් හදගත්තු සංකතයක්නේ මේ හදන්නේ. එහෙනම් මේ සංකතයටත් මොකද්ද වෙන්නේ? ජරාව මරණයේ උරුමයි නේද? එහෙනම් දැන් මං මේකෙන් බැටකාපු මම ආයි හදනවද මේක? හැබැයි කතාවක් නම් කියන්නේ මොකද්ද? නිනි බලෙන්ෙන් බැටකාපු එක කණාමැදිරියටත් බයයි කියලා. හැබැයි ක්‍රියාත්මක නම් වෙන්නේ එහෙම එකක් නෙමෙයි නේද? ඈ කණාමැදිරියගෙන් බැටකාපු එක ඈ ගිනි බෙල්ලත් හොඳට අසුරු කරනවා නේද? පොඩි ගයක් හදාගෙන ඒකේ කණාවැල්ල දුක්විත් එක මොකද ඊළඟට කරන්නේ? මේ හදනකොට පොඩි ගේවල් හදන්න ඕනේ නැහැ. දැන් ටිකක් ලොකු එකක් හදමු අපි. දැන් හදාගන්නවා ඊට වඩා ලොකු එකක්. ඉස්සෙල්ලා විඳින දුක 100යි නම් දැන් විඳිනවා දුක 1000ක් විඳිනවා. ඕක තමයි ක්‍රම වේද. පෘථග්ජනයාගේ හැටි බලන්න. කර්මානුරූපීව සැකසීලා එනවා මොකද්ද? එකක් නම් මදි. එකක් හරියන්න. පුළුවන් නම් තව කීපයක්. හැම එකක්ම ගොඩ ගහ ගන්න වැඩපිළිවෙලේ තමයි හැමදෙස්සෙම ඉන්නේ. හැම එකක්ම ගොඩ ගහ ගන්න. එකකින් දුක් වෙනවා අමතරව. දැන් මොකද වෙන්නේ? දැන් වාහනයක් ගන්නවා. රෝඩ් ටැක්ස් ගෙවා ගන්න බෑ කියලා දුක් විඳින ගමන් මොකද වෙන්නේ? පුළුවන් නම් තව එකක් ගන්නවා. අමාරුවෙන් හරි මේක ගෙවා ගත්තොත් කාටද? එහෙම විතර නේද කරන්නේ? ඈ? එහෙනම් අන්තිමට දුක් විඳලා මැරිලා යන එකනේ වෙන්නේ. අපරාධේ මනුස්ස ජීවිතයක් නෙවෙයි. තිරසන් සතුන්ටත් ඔය දිනවනේ ඔය ටික කර කර හිටියනම් ඉවරන්නේ තිරසනෙක් වෙලා. වෙන මනුස්සයෙකුට මෙතනට එන අවස්ථාව දීලා. එහෙනම් පින්වතුනි ඔන්න ඔය ආකාරයක මේ මහා දුක්ඛ කන්දයක් ගොඩනගන්නේ. අහන්නකෝ සැප විඳින කෙනෙක් කොහෙද ඉන්නේ කියලා. ඔය යාළුවන්ගෙන් අහන්නකෝ. වා නං හරිය සැප විඳිනවා නේ. අනේ මේ පිස්සු කතා කරන්න එපානේ. මේකේ අරන් ඉතින් ඕගොල්ලන්ව සැප වගේ දෙයි. මේකේ මෝගෙජ් එක ගවා ගන්න අපි විඳින දුක අපි නේ දන්නේ. කියන්නේ නැද්ද? ඔෆිස් එකේ ඉන්න ලිපිකරුවෙක්. මේ ලිපිකරුවාගේ පඩිය පවුම් 1000යි. අපි හිතමු. එතකොට ඒ ලිපිකරුවා ඒ පවුම් 1000ට හරියන්න ජීවත් වෙනවා. ඒත් ඌ දුක් වෙනවා. ලිපිකරුවා එතනින් එහාට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙලා. ඒක යනවා පවුම් 2500ක රස්සාවට. දැන් ඔබ හිතනවාද මේ පවුම් 2500න් ඌ දුක් විඳින්න නැතුව ඉඳී කියලා? නෑ. ඌගේ කරුමෙට හේවත් අර අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? ඌ හදා ගන්නවා අර තිබිච්ච ලයිෆ් ස්ටයිල් එක. ඒක නමකුත් දාගෙන තිනවනේ මොකද්ද? ලයිෆ් ස්ටයිල් එක. ඒක හොඳට මේන්ටේන් කරන්න කියලා මොකද කරන්නේ? අර තිබිච්ච එකෙන් පොඩ්ඩක් උඩට උස්ස ගන්නවා. උඩට උස්සගෙන කොහොම හරි තොණ්ඩුව දා ගන්නවා ගාන්න බෙල්ලට. අර පවුම් 1000 වැඩි ගන්නකොට තොණ්ඩුවට මේ තොණ්ඩුව දාගෙන හිටිය බෙල්ලට. දැන් යන්තම් අර තොණ්ඩුව බුරුල් කරලා ඉන්න මට්ටමනේ මේක වැටෙනකොට ඌ මොකද කරන්නේ? ආ ඉන්නට දාලා හරියන්නේ නැහැ. හරියට බෙල්ලටම දා ගන්න ඕනේ. දැන් මොකද කරන්නේ? තව ගන්නවා වාහනයක්, තව ගන්නවා ගෙයක්. දැන් මොකද වුනේ? දාගත්ත බෙල්ලට. දැන් ආයෙ මොකද කරන්නේ? දැන් ආයෙ දුවනවා, හැල්මේ දුවනවා. ඊළඟ තව ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. දැන් පවුම් 6000යි පඩියේ. නවතී දතන. අන්න ඒක නිසා තමයි මම කියන්නේ අන්තිම සල්ලිකාරයෙකුට උත් අහලා බලන්න තපි වෙනවද කියලා. නෑ. ඇයි නැත්තේ? රජ කෙනෙක් තපි වෙනවද? අහන්න රටේ ජනාධිපතිතුමාගෙන් ඔබතුමා තපි වෙනවද කියලා. ටොයිලට් එකකටවත් යනවද පින්වදින මේ මුරකාරයෙක් නැතුව? ඕකටද හැපේ කියන්නේ? එහෙනම් යම ගොඩ නැගුවා නම් පින්වදින ඔය මහා දුක් කඳක් ගොඩ නගන්න. මේක දන්නේ නැහැ පුතග්ජනයා. ඇයි? අස්තුතවා පුතග්ජනෝ. අරියානම් අදස්සාවි. අරිය ධම්මස් අකෝවිතු. අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසානම් අදස්සාවි. සප්පුරිස ධම්මස් අකෝවිතු. සප්පුරිස ධම්මේ අවිනීතෝ. ඔන්න කරුණ. අමනසිකරණියානම් ධම්මානම් මනසිකාරා. මනසිකරණියානම් ධම්මානම් අමනසිකාරා. ඔන්න ප්‍රශ්නේ. මනසිකාර කරන්න ඕනේ ධම්ම. මක් කරනවද? අමනසිකාර කරන. ඒව කරන්නේ. මනසිකාර නොකළ යුතු ධම්ම මොකද කරන්නේ? මනසිකාර කරන. ඕක කර කර නේද ඉන්නේ? ඇයි? ලෝක ධම්ම සාරයි. ලෝක ධම්ම එන්න මාගාවට. බුද්ධ ධම්ම පිස්සුද? නිවන් දකින්න පිස්සුද? ඔය පිස්සු හැදිච්ච අය නෝ නිවන් දකින්න යන්නේ. ඔය නෙගටිව් තින්කින් නේ. දැම්ම පැත්තකට. දැන් මොකද කරන්නේ? ගොඩ නග නග දුක් විඳිනවා. මේ ධර්මයේ මනාකොට තේරුම් ගත්ත කෙනෙකුට පින්වතුනි මේකෙ මිදිර යන මාර්ගය තියෙනවා. ඒ අය මහා පින්වත්. ලේසියෙන් මේ ධර්මයේ තේරුම් ගන්න බෑ. මේ ධර්මයේ කැණිලිකම් කරලා අතීත සංසාරයක් තිස්සේ. ඒකනේ කලේ Tamanට ගැළපෙන්නේ නැති ධර්මයක් ආවොත් ඔබ මොකද කළේ මෙච්චර කාලයක්? ගැටෙන එක නේද වැඩි හරියක් කළේ? දොස් කියූප එක නේද වැඩි හරියක් කළේ? නිකමට හිතන්න. ඔබ උන මේ ධම අහන්න කලින් මොනවා හරි වෙන වැඩ පිළිවෙලක හිටියනම් මේ ධම මුල් කාලේ එහෙම ඇහෙනකොට සමහර දොස් පරොස් නගන්නේ නැති ඒක තමයි ක්‍රමවේදේ. ඉතින් එහෙම වෙලා සාපෝල්ට ලක් වෙලා ඉන්නේ. ඒකයි හැම තිස්සෙම පින්වතුනි කියන්නේ. ධර්ම දේශනාව පටන් ගන්න කලින් සියලුම ආර්යයන් වහන්සේලා කමා කරගන්න. උන්වහන්සේලාගේ දෙපා සිඹලා කමා කරගන්න. හිතින් දහස් වාරයක් කොකොටි වාරයක් සමාවෙන්න මොන හරි අත්වරද්දක් කටවරද්දක් වුණා නම් උන්වහන්සේලා කවදාවත් සමාව නොදී ඉන්නේ. ඒ ක්‍රමවේදවල සමාව නොලැබී යන්නේත් නේ. මේකෙන් ගැලවිලා යන්න තියෙන අප්‍රමාණ ශක්තියක් ඕනේ. ඒ වගේම අප්‍රමාණ පිනක් පරිසම් දෙන්න ඕනේ. නැත්තම් මොකද කරන්නේ? ආයි ගොඩනගන. ගොඩනගනක මහා දුක්ඛ කන්දේකට උණුමකම් කියනවා හැම මොහොතකම. එහෙනම් බින්දුනි මේ ලෝකේ වැඩිපුරම සූදුව තියෙන්නේ Facebook-ියේද? නැත්තම් ඔය කඳ ඇතුලේද? ඔය කඳ ඇතුලේ සූදුව තියෙන්නේ. ඇයි? මොකක් ආවත් නේ ඔට්ටුවක් දානවා ටග් ගන්න නේද? ටග් ගාලා දැම්ම ඔට්ටුව. ඒ ඔට්ටුව දාන අදාළේ අපේ නාම රූප අර හැදිලා එනවා. ඒකට අනුව හදා ගන්න. මේක තමයි දැන් වෙන්න ඕනේ. මොන කයිද අර ඔට්ටපාලු එකතු කරනවා කියලා කිව්වේ? රබර් කඩයක් දා ගන්න. දාගෙන බලන් ඉන්නවා පලායතන වලින් ඔට්ටපාලු අරන් එයි කියලා. වෙනේ වරන් ආවත් මේ මොකද කරන්නේ? කැටෙනවා. ඉතින් මේ පරණ දේශන අහන්න. එතකොට ඔබට හොඳට තේරුම් ගනි මේ මොනවද කියන්නේ කියලා. එහෙනම් බින්දුතුනි, දැන් ආයි අර මුලට ගියොත් එහෙම. දැන් මට කියන්න එහෙනම් මේ භවයට හේතුවක් තියෙනවා. මේ භව කියන එක හටගන්න හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? උපාදාන. භව කියන එක හටගන්න හේතු උපාදාන. භව හටගන්නේ උපාදාන නිසා. මොකක්ද ඒ උපාදාන කියලා කියන්නේ? ආගෙන ණය වේදස දා ගැනීම උපාදාන. ඔය බොහොම සරලව ගන්න. මේ අහක යනවා. ඉස්සෙල්ලා මොකද වෙන්නේ? තන්හි හා වෙනවා. තන්හි හා වෙලා මොකද කරන්නේ? ආසන්නයට ඇදලා ගන්නවා. ඒකයි වෙන්නේ. ආසන්නයට ඇදීමට කියනවා මොකක් කියලාද? උපාදාන කියලා. උපආදාන. උප කියන්නේ ආසන්නයට. ආදාන කියන්නේ ඇදිලෙනවා. ආසන්නයට ඇදිලෙනවා. එහෙනම් මොකද වෙන්නේ? උපආදාන වුණා. අනේ තන්හි හා වුණා විතරක් නෙමෙයි. තන්හි හා වෙලා නතර වෙන්නේ නැහැ කවදක්. මොකද වෙන්නේ? උපආදාන වුණා ගත්ත ඇදල ළඟට මේ අහක යන්න ගියේ එක. අර ඒක නේ භාවනාවට ඉඳගත්තාම මොකද වෙන්නේ? ඈ මොකක් හරි රූපයක් ආවම අනේ අර අහක යන්න හිටියේ එක. දැන් මොකද වෙන්නේ? ආසන්නයට ඇදල ගත්තා. ඇදල අරගෙන මොකද වෙන්නේ? දැන් ඒ ඇදල ගත්තේ උන් ටික දාගන්නවා අතන නාම රූපෙට. දාගෙන ඉවරලා එතනින් එහාට හිත හදනකොට ඒව ප්‍රයෝගී කරගෙන මේ හිත මාලාවක් හටගන්නවා. ඒ හිත මාලාව තුල මේ ඉන්නේ මොකද්ද එතකොට? නිල් පාට රූපේ ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා ඊට අමතරව තව දැන් ඔය විෂ්ණු දෙවියෝ ඔය විෂ්ණු දෙවියෝ දකින්න අය විෂ්ණු දෙවියන්ව දැකලා තියෙන්නේ අහපු විදිහට නෙමෙයි. තමන් විෂ්ණු දෙවියෝ ගැන අහපු විදිහට නෙමෙයි. නැත්නම් ඔබ කොහොමද දන්නේ විෂ්ණු දෙවියෝ නිල්පාටයි කියලා? නිකමනේ හිතලා බලන්න. විෂ්ණු දෙවියෝ නිල්පාටයි කියලා කොහොමද දන්නේ? එතන හතරවෙනිම දෙයියනේ මේ නිල් පාටින් පෙනී හිටියොත් එහෙමයි බැරිද? හිදිමත් දීප්තිමත් වර්ණවත්. උන්වහන්සේලාට පුළුවන් ඕනෙ විදිහක පෙනී හිටින්න. දෙවරුනේ. අන්ධයක් වහගත්ත පිරිසක්. පාපකාරී අන්ධය ගොඩක් දුරට වහගෙන ඉන්නේ. විසුදෙය මවා ගන්න අස්ස වේසය. ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ඔය සමාධියට පේන්නේ බෑ මොකද්ද? මේ විසුදෙය මේ ඉන්නේ. කියලා බේන්නේ නැහැ. ඇයි අසවේශයක් මවාගත්තේ නැහැ? නමුත් අහලා තියෙනව නේද ඔක්කොම ඉන්නේ. එහෙනම් දැන් ඕවා ඉන්නේ කොහෙන්ද කියලා තේරෙන්නේ නැද්ද දැන්? මේ පොඩි දෙයක් ඇති. ඇත්තටම මේ නෑ ඇති. මම මේ AI ගැන එහෙම නෙමෙයි කියන්නේ. ඒකයි කියන්නේ වරද්ද ගන්න එපා. මං කාටවත් බන කියන නෙමෙයි. බන නිදහස් කරනවා. අවශ්‍යයි මොකද්ද කරන්න තියෙන්නේ? අරගෙන Tamanට අවශ්‍ය දේ ගන්න. මේ සුපර් මාකට් එක. අවශ්‍ය ටික ගන්න. අනිත්‍ය ගන්න ඕනේ ඒව ගනි. ඒකයි. එහෙනම් පින්වදින මේ ඔක්කොම එන්නේ කොහෙන්ද? අර නාම රූප බස්සල දෙනව ගන්නට. මෙතනින් පොඩ්ඩක් හැදුණා නම් ඔළුව පොඩ්ඩක් දැකගත්තා නම් ඇති. මොකද කරන්නේ? ඔළුව දැකපු ටික අරකට දාගෙන හිමීට කඳ හැදෙන පරිදි කටයුතු වෙනවා. මේ ගිහිල්ලා ඒක හරියට ඔබ දැකලා දිනවද දන්නේ මේ printer එකකින් print වෙන හැටි. මේ නිකන් අර මේ ලොකු printers නෙමෙයි. පොඩි printer එකකින් print වෙන්නේ කොහමද? නේ ගාලාර එකක් ඇතිල්ලේ නෝ ඉස්සරහට පස්සට ඉස්සරහට පස්සට ඉස්සරහට පස්සට යන ගමන් මොකද වෙන්නේ ඔක්කොම පින්ට්‍රෙවි එනවා ඔන්න ඔයගේ තමයි හිත කෝටි ගාන එක හිතකින් එක ලයින් එකක් හදා ගන්නවා කොහොම හරි ඊට පස්සේ මොකද වෙන්නේ ඒ ලයින් එක මත ඉඳගෙන ඒක ධම්මයක් කරගෙන ඉවරලා තව හිතක් ගොඩනගාගෙන තව එකක් හදා ගන්නවා ওই විදිහට පින්වතුනි පැය භාගයක් භාවනා කරලාදී දිව්‍ය ලෝකෙන් භාගයක් විතර හදාගත්තා එක කාන්තාවක් භාවනා කරපු කෙනෙක් ඉඳලා දිනනවා. ඒ කෙනා දවසට පැය 10 15 භාවනා කරනවා. ඉඳගෙන ඒ විදිහට භාවනා කරනවා. එහෙම භාවනා කරගෙන ගිහිල්ලා. අන්තිමව බැලුවහම මොකද්ද කරලා තියෙන්නේ? ඒ භාවනා ලෝකෙදී ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් කසාද බැඳලා ළමයිත් හදලා. ඒ භාවනා ලෝකෙදී වෙච්ච එක. ඉතින් හැමදෙස්සම හරි ආසයි යන්න එතනට. ගිහලා භාවනා කරනවා. භාවනාව තුළදී මොකද වෙන්නේ? අර දේවල් නිර්මාණය වෙවි අර හරියට අර printer එකෙන් අර මේ දේවල් print වෙනවා වගේ. ගාන්ට ඔක්කොම වෙලා අයි එතන ජීවත් වෙනවා. අන්තිමට උන්වහන්සේව කමා කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කාන්තාවගේ අවසාන කාලෙදී. මේ මිනිසුන් හිතා ගන්නවා බෑ මෙච්චර වෙලා භාවනා කරන කෙනා කොහොමද මේ මරණාසන්න වෙලාවේ මේ කෑ ගහන්නේ කියලා. එහෙනම් කියනවලු අනේ මේ කොළඹ යන කෙනෙක් කවුරුහරි ඉන්නවනම් අනේ මගේ නමින් උන්වහන්සේව කමා කරගන්න උන්වහන්සේව කමා කරගන්න කිය කී කෑ ගහනවලු. අන්තිමට උත්තමයේ සම්වැදින බලද්දි දැකලා තියෙන මෙන්න මෙහෙම ක්‍රමවේදයක්. ඒකයි කියන්නේ පින්වදින මේ දේවල් වැරදියට ඕවර් ලීඩ් කරන්නත් පුළුවන්. ඇයි ඒ? අවිද්‍යාව තියෙන හිතක් නේ. අවිද්‍යාවෙන් නෑවිලා තියෙන හිතක් නේ. එතකොට එන ධම්ම ඕන විදිහක බාර ගන්නවා. ඒවට අනුව හැදි හැදි යනවා ඔක්කොම. එහෙනම් පරිස්සම්. ඒකයි මම පටන් ගන්නකොටම කිව්වේ නිවනට හිත පිහිටවන්න ඔය මොනවාවත් වැඩක් නැහැ. කාර් ඕන තරම් පහු කරගෙන ගියදෙන් තමන්ගේ ගමන තමයි යන්නේ. යන ගිය කාර් එකේ පාටද ඒක ඇතුලේ ඉන්නේ කවුද ඒකේ නම ප්ලේට් එක මොකද්ද ඔය එකක්වත් බලන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ ගමනේ යන්නේ. එහෙනම් දැන් ආයි මෙහි කරලා බලන්න. එහෙනම් තේරෙන්නේ මේ බව හදන වැඩ පිළිවෙලක් තියෙනවා. බව හැදෙන හදන නෙමෙයි. බව හැදෙන වැඩ පිළිවෙලක් තියෙනවා. එහෙනම් මේ රාග බව, දේශ බව, මෝහ බව කියන බව හැදෙන්න හේතුව මොකද්ද? උපාදාන. එහෙනම් අතීතයේ යම් භවක් හැදුනන දුක්ඛ ජනිත කරන යම් භවක් හැදුනන ඒ භවට හේතුව උපාදාන. ඒ උපාදාන නැත්තම් ඒ භව නැහැ. උපාදාන නිරුද්ධයි නම් භව නිරෝධයි. අනාගතයේ යම් භවක් හැදෙනවා නම් ඒ භවට හේතුව මොකද්ද? උපාදාන. උපාදාන නිරුද්ධයි නම් භව නිරුද්ධයි. එහෙනම් වර්තමානයේ යම් භවක් හැදෙනවා නම් ඒ භවට හේතුවත් උපාදාන. උපාදාන නිරුද්ධයි නම් භව නිරුද්ධයි. මේ ගැන හිතන හිත කොහොම එකක්ද? ඈ මේ ගැන හිතන හිත කොහොම එකක්ද? ධම්ම වලින් හටගෙන සංකාර හරහා විඥාන හැදෙලා නාම රූප හැගෙන යන හිතක්ම තමයි හටගන්නේ. ඒකත් ජරාවට මරණයට පත් වෙනවා. එකම හිතකින් පුළුවන් දෙකක් හිතන්න බෑ. ඒ හිත ගියා ජරාවට මරණයට පත් වුණා ඔටෝමැටිකලි අනික් හිත හටගන්න. ජීවිතේන්ද්‍රිය තියෙනකන් ඒ කටයුත්ත ඒ ශාරීරිය ඇතුලේ සිද්ධ වෙනවා. ඔන්නෝම කටයුත්තක් සිද්ධ වෙලා යනවා. මම මේ මහත්මයෙක් අහනවා ඒ ගැන හිතන හිත වර්තමාන හිත නෙමෙයිද කියලා. ඔව්. නමුත් මේ කියන්නේ අතීත අනාගත වර්තමාන. අතීතයේ යම් කිසි බවක් හැදුනන ඒ බවට හේතුව උපාදාන. උපාදාන නිරුද්ධයි නම් ඒ බව නිරුද්ධයි. අනාගතයේ යම් බවක් හැදෙනවා නම් ඒ බවට හේතුව උපාදාන. ඒ බව නිරුද්ධයි නම් උපාදාන නිරුද්ධයි. වර්තමානයේ යම් බවක් හැදෙනවනම් ඒ බවට හේතුවක් මොකද්ද? උපාදාන. උපාදාන නිරුද්ධයි නම් බව නිරුද්ධයි. ඒ ගැන දැන් මේ වෙලාවේ සිහි කරන හිත මොන වගේ එකක්ද? අන්නේ හිත ගැනයි කියන්නේ. මේ වෙලාවේ ඒ ගැන සිහි කරන හිත මොන වගේ එකක්ද? මේ එක විදුලියක් වගේ යන එකක්ද? නෑ. මේ කියන මේ ක්‍රමවේදෙටම හැදෙන එකක්. සංකතයි පටිච්චසමුප්පන්නයි ක්‍රමේ ක්‍රමානුකූලව හැදි හැදි එනවා. ධම්ම නිසා හටගත්තා. ඒකයි. ඒක මොන ධම්ම නිසාද දැන් හටගෙන තියෙන්නේ? ලෝක ධම්ම. නිසාද? බුද්ධ ධම්ම නිසාද? බුද්ධ ධම්ම නිසා. බුද්ධ ධම්ම නිසා හටගත්තා. දැන් මොකද මේ සිහි කරන ක්‍රම වේදයන් යන්නේ? ඒ බුද්ධ ධම්ම නිසා හටගත්තා. ඒ බුද්ධ ධම්ම නිසා හටගෙන තමයි ඒ සිත් પરම්පරාව යන්නේ. ඒ සිත යන්නේ. එන ඒ සිතෙත් හටගැන්මක් තියෙනවා. ඒ සිතෙත් පැවැත්මක් තියෙනවා. ඒ සිතෙත් නිරුද්ධයක් තියෙනවා. ඒ නිරුද්ධ වෙනකම් තව හිතක් එන්න හේතුවක් නැහැ. එහෙම ක්‍රම වේදයක් ඒ හිතටත් තියෙනවා. මේ වෙලාවේ ඒ ගැන සිහි කරන හිතට. එතන ඔන්නේ ආකාරයට 6 ඒ කියන්නේ 7 ක්‍රම වේදයක් තියෙනවා. අතීතයේ යම් කිසි බව හටගත්තා නම් උපාදාන නිසා හටගත්තා. උපාදාන නිරෝධ නම් බව නිරෝධයි. ඥාන දෙකයි. අනාගතයේ යම් බවක් හටගන්නවා නම් ඒ බව හටගන්නේ උපාදාන නිසා. ඒ උපාදාන නිරෝධයි නම් බව නිරෝධයි. ඥාන දෙකයි. වර්තමානයේ යම් බවක් හටගන්නවා නම් ඒ බවට හේතුවත් උපාදානයක්. ඒ උපාදානයේ නිරෝධ නම් වර්තමානයේ භවයත් නිරෝධයි. 6යි. මේ පිළිබඳව හිතන හිතක් තියෙනවනම් ආන් ඒ හිතත් පටිච්ච සමුප්පන්න ක්‍රමවේදයකට හටගෙන පැවතිලා විපරිණාමයටපත් වෙන හිතක්. ඒකත් හිතන්න ඕනේ. ඇයි? නැත්තම් හිතනවා මම විසින් අතීතයේගේවත් හිතුවා අනාගතයේවත් හිතුවා වර්තමානයේවත් හිතනවා කියලා. ආන් ඒ මුලා දෘෂ්ටිය නැති වෙන්නේ අන්න ඒ ක්‍රමවේදයෙන්. උජුපටිපන්න ක්‍රමවේදේ අපි ඒ කතා කළේ නැද්ද? ධර්මයේ ගුණේ කතා කළාද? සංගුණේ ගුණේ විතරද කතා කළේ? සංගුණේ කතා කළේ නේද? ඔව් හරි. ඉදිරියේදී කතා කරමු. මොකද ඔය උජුපටිපන්න කියන ක්‍රමවේදේ දේශනා කළා තියෙනවා සංගුණේනේ. ඒක පොඩ්ඩක් අහන්න. ඔය එක ගුණයක්වත්. ලේසියෙන් එහෙම කරන්න මේව නෙමෙයි. සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිච්චිපටිපන්න ආදී වශයෙන් මේ ප්‍රතිපදාව විස්තර වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒව පොඩ්ඩක් අහන්න. මොකද මෙතනට ඔක පටල ගන්න ගියොත් මේ ක්‍රමවේදයෙන් පිටට යනවා. හැම ඒක හමක් නැහැ ප්‍රශ්නේ නේ. ඒක පොඩ්ඩක් හරි වෙනස් වුණොත් එහෙම ආයි යන්නේ වෙන කොහෙද? ඒක තමයි මේකේ ක්‍රමවේදය නිසා අහන ප්‍රශ්න වලට මම ගැළපෙනම ප්‍රශ්නයක් විතරක් තිබුණොත් උත්තර දෙන්නම්. එහෙම ඒවා කළා තියෙනවනම් ඒව අහන්න. එතකොට මනාවකට දැනගත්ත හැකි මොකද්ද ඔය ප්‍රතිපදාව කියලා. මොකද වින්දුනේ මේ යන මාර්ගයෙන් එක අංශකයක් අනිත් පැත්තට හැරුණොත් එහෙම. ධර්ම දේශනාව අවසන් වෙනකොට ඉන්නේ වෙන කොහේ? ඉන්නේ කියලා කියන්නේ ඒ කියන්නේ නිවන කියන්නේ මේ දූපතක් නම් මේ දකුණෙන් ගොඩ බහින්න ගියක උතුරෙන් තමයි ගොඩ බහලා තින්නේ අන්තිමට. ඒක තමයි ක්‍රම වේද. මොකද පින්වදින දාම් සමාධියට ඕන එකක් කියන්න පුළුවන්. ඔබ අහන ඕනෙම කතාවක නිවන් පැත්ත කතා කරන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් ඒකයි මම කියන අභිධර්ම ප්‍රශ්නේම එකපාරට අහන්න එපා. එක්කම ප්‍රතික්ෂේප කරන්න වෙනවා. එහෙම නැත්නම් ඒක කියන්න වෙනවා. කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ආයි වෙන කොහේ හරි ගියේ. එතකොට ඉතින් මෙතන ඉන්න 99%කටම තේරෙන්නේ නැහැ. තමයි අහපු කෙනාටවත් මෙලෝ සංසාරයත් තේරෙන්නේ නැහැ. ඉතින් කියාගෙන යන්න පුළුවන්. ඒ උදුපටුපන්න ක්‍රමවේදයේ දේශනා කළ දින පොඩ්ඩක් අහන්න. ඒක මහා ගැඹුරක් දේශනා කරලා පැය 3ක 4ක විතර දේශනාව. සංගුණේ විග්‍රහ කරන. නෑ ඊටත් වැඩි මං හිතන්නේ. සංගුණේ විග්‍රහ කරලා දවස් දෙකක් නෙමෙයි. ඒ කියන්නේ පැය 6ක 7ක දේශනාවක් තියෙනවා සංගුණේ විග්‍රහ කරලා. මේ නිකම් මේ සංගුණේ කියලා මේ දුරේ ඉඳලා කියන දාන පූජා කරන්න සුදුසු වෙහින් මේ දක්කිනෙයයි ආදි වශයෙන් නෙමෙයි. ඒ මේ මහා පරම ගම්භීර ගුණයක්. ඔය ගුණ. ඒවා මේ දේශනා කළා තියෙනවා. ඒක පොඩ්ඩක් අහන්න. එතන එහෙනම් මේ ක්‍රමවේදයේදී දැන් හොඳට බලන්න. අර කියපු දේ. ඒ කිව්වේ මේ වෙලාවේ හටගන්න මේක ගැන හිතන හිතක්. මොන වගේද කියලා බැලුවේ නැත්තම් වෙන්නේ මොකද්ද? ආයි අර දෘෂ්ටියට වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආයි අර හැඟීම එන්න පටන් ගන්නවා. මොකද්ද? මේ මම භාවනා කරනවා. මම භාවනා කරද්දී අතීතයේ හටගත් එකක් තියෙනව නන්නේ. අනාගතයේදීත් මෙහෙමයි. වර්තමානයේත් මෙහෙමයි. අන්න එහෙම එකක් හිතෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි පිළිගන්නේ මේ හැම මොහොතකම හිතනවා මේ මෙනෙහි වෙනවා මොකද්ද? මේ හටගන්න හිතත් මොකද්ද? සංකතයි පටිච්ච සමුප්පන්නයි. එහෙනම් සංකතයක තියෙනවා පින්වතුනි අවස්ථා තුනක්. විද්‍යාමාන වෙනවා සංකතයක. මොකද්ද? උප්පාදෝ සංකත ලක්ෂණ. එතකොට සංකතයක තියෙනවා උත්පාදයේ කියලා එකක්. ඊළඟට පැවැත්ම කියලා එකක් තියෙනවා. තිතියක්. ඊට පස්සේ භංග වීමක් තියෙනවා. ඊට පස්සේ මේ වෙනහිලා යාමක් පවතිනවා. එතන ඔන්නෝම ක්‍රමවේදයක්. එහෙනම් මේ වෙලාවේ ඒ හිතන හිත ඇතුලේ. දැන් ඔය එක හිතකින්ද හිතන්නේ? ඈ? දැන් ඔබ හිතනවා. අතීතයේ යම් කිසි භවයක් තිබුණා. භවක් හැදුණා. ඒ භව හැදුනේ උපාදානයෙන් කියලා. ඒ උපාදානය නැත්තම් භව නැහැ කියලා. ඔය හිතන්නේ එක හිතකින්ද? ඔය හිතන්නේ හිත ප්‍රකෝටියක් හට ගන්නවා. ඒකයි කියන්නේ පින්වතුනි හිතෙන් හිතට බලන්නේ එහෙම යන්න විදිහක් නැහැ. මවාගෙන බලන්න වෙනවා. හිතින් හිතට බලන්න යියොත් එම් බුදු වෙන්නම වෙනවා වැඩේ කරගන්න. උත්පාද නිදිබංගත් උන්වහන්සේට තියෙන උන්වහන්සේගේ තියෙන ඥාන ශක්තිය. ඒව එහෙම බලන්න බෑ. නමුත් අපිට ගොඩනගා ගන්න පුළුවන්. හිතා ගන්න පුළුවන් කොහොමද මේ ක්‍රමවේද වෙන්නේ කියලා. එහෙනම් පින්වතුනි එතන සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඡය ධම්මයි වය ධම්මයි. ඔන්න ඒ ටික බලුවා. දැන් එහෙනම් බලනවා අතීතයේ යම් කිසි උපාදානයක් තිබුණා. උපාදානය කටගතන දැන් මේ ඕකට ඕන්නම් දාගන්න මෙහෙම මේ මහා දුක උපදවන උපාදානය හටගත්ත මොකක් හේතු කරගෙන තණ්හාව හේතු කරගෙන තණ්හාව නිරුද්ධයි නම් උපාදාන නිරුද්ධයි ඒ කියන්නේ දුක නිරුද්ධයි අන්න එහෙමම වැටෙන ඔළුවට අර මහා දුක හටගන්න උපාදානය මොකක් හේන් හටගත්තු එකක් අතීතේ තණ්හාව නිසා තණ්හාව නිරුද්ධයි නම් උපාදාන නිරුද්ධයි අනාගතයේදී මහා දුකක් උපදවන්න හට ගන්නව උපාදානෙ මොකක් හේන් හට ගන්නවද තණ්හාව නිසා හට ගන්න තණ්හාව නිරුද්ධයි නම් උපාදානෙ නිරුද්ධයි අර දුක කියන එකත් ගන්න මේක ඇතුළට හැමතිස්සෙම නැත්නම් ඉතින් නිකම් උපාදානෙනේ දුකට හේතු කියන්නේ ජරා මරණ ඒක විතරයි ජාති භව උපාදාන තණ්හා වේදනා පස්ස සලායතන නාම රූප දුකට හේතු නෙමෙයිද ඔය ඈ විඥාන සංකාර අවිජ්ජා ඔය ඔක්කොම දුකට හේතු නෙමෙයිද ඔය ඔක්කොම දුකට හේතු නමුත් ඔගේ ප්‍රධානියා ඉන්නවා ප්‍රධානියෙක් ඉන්නවා ගලවලා අයින් කරන්න පුළුවන් ඒ කවුද උපාමේ තණ්හා අන්න ඒක නිසා තමයි යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනී කියලා ධාතුණහඳ ඒක නම් කළේ මෙන්න මේ තණ්හාව කියලා මෙන්න මෙතන තියෙන්නේ නමුත් දුකට හේතුකාරක වෙන්නේ නැද්ද ඔක්කොම ඔක්කොම හේතුකාරක එහෙනම් යම් කිසි තැනක උපාදානයක් හටගත්තා නම් වැටෙන්න ඕනේ මොකද්ද ඔන්න එනවා මොකද්ද දුකක් එනවා ඈ අරේ අකුණක් ගහලා වලාකුළු ටික එකතු වෙනකොට වහින්නම ඕනේද ගොවියට දැනෙන්නේ? වැස්ස එනවා නියරවල ටික වඳින්න ඕනේ නැත්නම් නියරවල ටික කඩන්න ඕනේ ආදි වශයෙන් හිතෙන්නේ. ඈ? වහින්නම ඕනේ? නෑ නෑ. එනකොටම දන්නවා. දැන් වහිනවා. වැස්සෙන් මොකද වෙන්නේ? ඈ? මේක උත්තර නෝ. එහෙනම් වක්කඩවල ටික කඩලා තියන්න ඕනේ. නැත්නම් එහෙම ඔක්කොම නියරවල් කඩාගෙන මේ යනවා මේ ඉවරයි ඔක්කොම. අස්සන්න පාළු වෙනවා. ඕන් ඔය ආකාරයට දැනෙනවා. එහෙනම් පින්වතුනි යම් කිසිරක උපාදානයක් වුණා නම් ඒ උපාදානයෙන් ඊළඟ මොහොතේ භවයක් මේ ඊළඟ මොහොතේ ජාතියක් ඊළඟ මොහොතේ දුක ජරාවට මරණයට පත් වීම උරුමයි ගොඩ නැගුවේ ඒක තමයි ක්‍රමවේද ඒක ආයි නවත්තන්න බෑ කාටවත් ගොඩ නැගුවා නම් ජරාවට මරණයට පත් වෙනවා ජරාවට මරණයට පත් වෙන හැම තැනකම මොකක්ද දින්නේ දුක මොකද හේතුව පිටින් ඒ ජරාවට මරණයට පත් වීම ගොඩ නගන්නාගේ ජරා මරණයට පත් වීමයි ගොඩ නගන්නාගේ බලාපොරොත්තු වෙන්නේ මේ ජරා මරණයට පත් වෙවි යන්නේ දැන් මොකද වෙන්නේ දැන් ඉතින් දුකයි. එහෙනම් මේ දුක් විඳින ජාතිකයක හටගන්නේ ඔන්න ඔහුම. හැබැයි දැන් මේ එකම එක තැනකව පුද්ගලයක ගෑවුනා. මේ කඳ කයක් ඇතුලේ වෙන වැඩ පිළිවෙලක්. හරි. දැන් මෙහෙම හිතන්න. මැෂින් එකක් තියෙනවා. මේ පැත්තෙන් රබර් දැම්මහම මේ පැත්තෙන් බෝල ඇදිලා එළියට එනවා. අර පැත්තෙන් මොන හරි රබර් ටිකක් දානවා. යටින් බෝල හැදිලා එළියට එනවා. දැන් ඕකට ඔබ කියනවාද මේක ඇතුලේ මිනිහෙක් ඉඳගෙන බෝල හදාගෙන එළියට දානවා කියලා. මේක වෙන ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදේ බලන්න. එකින් එක බලන්න. බෝල හැදෙන්න කලින් වෙන්නේ මොකද්ද? මේක නිසා බෝල හැදුනා. බෝල එහෙනම් ඒක හැදුනේ කොහොමද? ඒක හැදුනේ මේක නිසා. මේක හැදුනේ අරක නිසා. අරක හැදුනේ අරක නිසා. අරක හැදුනේ මේක නිසා. පටන් ගන්න. කියාදරට. මම ඔබට මේකට උදාහරණයක් ගත්ත ජල විදුලිය. දැන් ජල විදුලිය කියන්නේ මිනිස්සෙද්ද? සත්වෙද්ද? නෑ, ක්‍රියාකාරීත්වය. මේ ලයිට් එක පත්තු වෙන්නේ ඇයි? මේ බල්බ් එක දැන් ලයිට් මේ ආලෝකයෙන් ඉපදවන්නේ කොහොමද? මේකට අදාළ වයර් ඒ ටික ඔක්කොම තියෙන නිසා. එහෙනම් මේකට කරන්ට් එකක් එන නිසා. කරන්ට් එකක් ආවේ කොහොමද? විදුලි රැහැම් පද්ධතිය මේ බලාගාරයට යනකම් තියෙන නිසා. ඒ බලාගාරයට යනකම් ඒ එතනින් එහාට කොහොමද මේක උනේ? ඈ? ඩයිනමෝ එකක් අරගෙච්ච නිසා. ඩයිනමෝ එකක් අරගුණේ කොහොමද? ටර්බයින් එකක් අරගෙච්ච නිසා. ටර්බයින් එකක් අරගුණේ කොහොමද? වතුර වැටිච්ච නිසා. වතුර වැටුනේ කොහොමද? උඩ ඩෑම් එකක් බැඳලා ඒකෙන් වතුර දාපු නිසා. එහෙනම් උඩ ඩෑම් එකට වතුර ආවේ කොහොමද? වැස්ස නිසා. වැස්ස නිරෝධයි නම් ඩෑම් එක නිරෝධයි. ඩෑම් එක වතුර නිරෝධයි. වතුර නිරෝධයි නම් මොකද වෙන්නේ? ටර්බයින් එක නිරෝධයි. ටර්බයින් එක නිරෝධයි නම් ඩයිනමෝ එක නිරෝධයි. ඩයිනමෝ එක නිරෝධයි නම් කරන්ට් එක නිරෝධයි. කරන්ට් එක නිරෝධයි නම් ඔබ අඳුරේ. මේ ඔයනික නේද? ඕකේ ඇතුලේ කො මොනුස්සයා? කෝ ගැද සත්‍යයා? කෝ අලියා බූරුව හරකා මොකක්ද දෙවියා ධම්මයා? කෝ? ඉතින් ඒකටත් නම් කරන්න එපා ඒ ක්‍රම වේදේට. එහෙනම් ඔබ දිනුනේ නේද ඒකට එහෙම කියන්නේ නැති තරමට? අතීත සමාහනල අතීතයේ කෙනෙක් ඉන්නේ. ඒකටත් මොකක් කියනද? ඒකටත් දෙයියෝ කියලා කියනද? එන ඕ එකකටවත් දෙවියන් වහන්සේ මැව්වා කියලා කියන්නේ නැහැ නේද? මම මේ ආගමකට එහෙම කෙලසනව නෙමෙයි. පරිදියට ගන්න එපා. ඔය එකකටවත් දෙවියන් වහන්සේ කරන්ට් එක මැව්වා කියලා කියන්නේ නැහැ. ඇයි ඒ? ඔබ දන්නවා ඒ ක්‍රමවේදේ. එහෙනම් දෙවියෝ මැව්වා කියලා කියන්නේත් නැහැ. ඒ කියන්නේ ඊශ්වරයා ආදී වශයෙන් නැත්තම් දෙවියන් වහන්සේ මොකක් හරි නමකින් හඳුනන දෙවියෝ මැව්වා කියලා කියන්නේ නැහැ. ඇයි ඒ? අපි දන්නවා මේ ක්‍රමවේදයකට මේක හැදෙන්නේ කියලා. එහෙම නැත්තම් ආකාශ්මික වාදයෙන් කතා කරන්නේ නැහැ. ආකාශ්මික වාදය කිව්වේ ආ ඉබේ හැදෙනවනේ. කරන්ට් එක ඉබේ හැදෙනවා. ඉබේ හැදෙන ලයිට් පත් වෙනවා. දැන් අපි හොඳටම දන්නවා ආකාශ්මික වාදයක් මෙතන නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? හේතුඵල ධර්මයක්. මේ හේතුවෙන් මේ ඵලය හැදෙනවා. ඒ ඵල හේතු කරගෙන මේ ඵලය හැදෙනවා. ඒ ඵල ටික හේතු වෙලා මේ ඵලය හැදෙනවා. එහෙනම් යම් තැනක ඵලයක් නිරෝධ වුණොත් ඒක ඊළඟකට හේතු වෙන්නේ නැහැ. එහෙනම් එතනින් එහාට ක්‍රියාදාමය නතර වෙනවා. එහෙනම් මේ ශරීරයේ ඇතුලේ දුවන හිත් පරම්පරාවත් ඔය જાතියමයි. අරමුණක් ආපු ගම හදන්න පටන් ගන්නවා. හිත හදන්න අවශ්‍ය දේවල් එකතු කරනවට කියනවා සංකාර කියලා. අභිසංකාර කියන්නේ ඔයකට තමයි එහා ගිය එක. අවිද්‍යාව මූලික කරගෙන ගොඩනැගීම සාරයි කියලා වැටහිලා අන්න ඒක තුලින් මක් වෙලා නේද? ඒක තුලින් ගොඩනගන්න උත්සාහ කරනවා. ආන්ගේ ගොඩනගන්න එකතු කරනවා. ඒක තමයි අභිසංකාර කියලා කිව්වේ. ඒ අභිසංකාර වලින් ගොඩනගන්න එකතු කරනවට අපි කතා කළා. දානව හත් දිනක අඩුම තරමේ. මේක හදන්න හත් දිනක දානව අඩුම තරමේ. නේද? සබ්බදීප්ත සාධාරණ චෛතසික කියලා කිව්වේ ඒගොල්ලෝ. ඕක ඇතුලේ ඉන්නවා බාසුත්. මොකද බාසුත්? ඔය හදන තැන ඉන්න බාස් තමයි චේතන. චේතන කියන්නේ මොකද්ද? හිත තනනවා එයා. එයාගේ වැඩේ තමයි හිත තනන එක. එහෙනම් අර ඔක්කොම ටික දාලා අර සංකාර කියන්නේ මොකද්ද? කොන්ට්‍රැක්ට්. එයා මොකද කරන්නේ? අර ඔක්කොම එකතු කරලා දෙනවා. එකතු කළාට පස්සේ හිත තනන එක හිත තනනවා ගන්න. මොනවද දාලාද? අර චෛතසික ටිකේ ඔක්කොම දාලා හිත තනනවා. හිත දැන්වුවට පස්සේ ඕන් ඕකට නාම රූප බැහැ ගන්නවා. නාම රූප බැහැ ගැනීමත් එක්ක අවිද්‍යා ආලෝකේ වැහලානේ තියෙන්නේ නේද? අවිද්‍යාව කියන අර මේ ලයිට් එළිය ගහලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ලයිට් එළිය ගහලා තියෙන නිසා අර නාම රූප ඔක්කොම බැහැලා හැදෙනවා එකක් බලාපොරොත්තුවක්. ඒ විඥානේ අර හදිච්ච විඥානේට නාම රූප බැහැලා බලාපොරොත්තුවක් හැදෙනවා. දැන් බලාපොරොත්තුව හදන කවුරු හරි ඉන්නවද? නැහැ. අවිද්‍යාව තියෙන නිසා. දැන් අවිද්‍යාව කියන්නේ මේ අතීත සංසාරයත් ඉස්සේ ආපු අවිද්‍යාවද? ඈ එහෙම එකක් එහෙම දිනනවද? අතීත සංසාරයත් ඉස්සේ ආපු අවිද්‍යාව නිසා මේක වුණා කියලා එකක් එහෙම දිනනවද? නෑ, ඒ මොහොතේ අවිද්‍යාවත් හටගන්නේ. ඒ අවිද්‍යාව කියන්නේ කන්ඩිෂන් එකක්. ඒකත් හොඳට තේරුම් ගන්න. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඒක කන්ඩිෂන් එක, ඒක තත්වයක්. ඒක මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙන්න අවශ්‍ය තත්වයක්. අවිද්‍යාව කියලා එකක් තියෙනවා, ප්‍රඥාව කියලා තව එකක් තියෙනවා. එහෙනම් අවිද්‍යාව කියන එක තියෙන කෙනා අර චේතනා හදද්දි මොකද කරන්නේ? අවිද්‍යා චෛතසිකයත් ඒකට ඔබල තමයි හදලා දාන්නේ. ආන්නේ ඒක වපු ගමන් දැන් මොකද වෙන්නේ? දැන් මේ හිත, මේ හැදෙන හිත මොකද්ද? ගුණේගේ හිතක් හැදෙන්නේ දැන්. ඒ කියන්නේ මෝඩයේගේ හිතක් හැදෙන්නේ. මෝඩයා කිව්වේ මොකද්ද? මෝහයට අඩ තියාගත් එක. දැන් මොකද වෙන්නේ? මෝහයට අඩ තියාගත් එකගේ හිතක් තමයි දැන් හැදිලා තියෙන්නේ. ඒ හැම එකක් හැදිච්ච ගමන් ඒක જાතියක් හදන එක නවත්තන්නේ නැහැ. ඒක જાතිය හදනවා කියලා කිව්වට හදනවා කියලා කියන්න එපා, හැදෙනවා. જાතියක් හදන ඕක නවත්තන්න බෑ. ඕකනේ ප්‍රඥාදේශිකාවන. දැන් මොකද වෙන්නේ? දැන් ගොඩ නැගීමට අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ගොඩ නගන්න අවස්ථාවයක් නැත්නම් මෙසේ ගොඩ නැගිය යුතුයි කියලා එකක් එන්නේ නැහැ. බලාපොරොත්තු මොකුත් නැහැ. එහෙනම් ඒක මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් රහතන් වහන්සේගේ හැදෙන සිත්වල ඒ රහතන් වහන්සේගේ හිත හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඒක හදන්නේ කවුද? චේතනා. අරහත දාගන්න. ඒ හදට ප්‍රඥාචෛසිකයත් එනවා. ඒක නිරන්තරයෙන්ම ප්‍රඥාචෛසිකේ විතරයි එතන තියෙන්නේ. අවිද්‍යාචෛසිකේ බින්දු මාත්‍රයක්වත් නැහැ. එහෙනම් රහතන් වහන්සේ එකම එක අවස්ථාවකවත් මානසික දුක්ඛයක් එහෙම විඳින්නේ නෑ. රහතන් වහන්සේට කවුරු හරි ගැහුවොත් එහෙම රෙදී. ඒක වෙන දෙයක්. නමුත් මානසික දුකක් විඳින්නේ නෑ කවදාකවත්. ඇයි ඒ? ජරා මරණයට යන්න ගොඩ නගන මේ උන්වහන්සේ. උන්වහන්සේ ගොඩ නගන්නේ නැත්තම් කොහේ ජරා මරණයට යන්නේ? ගොඩ නගුවේ නැත්තම් බව හැදෙන විදිහකුත් නෑ. බව හැදුනේ නැත්තම් ජාතිය හැදෙන විදිහකුත් නෑ. ජාතිය හැදුනේ නැත්තම් ජරා මරණ හැදෙන විදිහකුත් නෑ. එහෙනම් ඒ ටිකෙන් උන්වහන්සේ නේද? ඔකෝ එනේ ඔකෝ වේදනාවයි නතර වෙනවා. ඇයි තණ්හා කරන්න ඇලෙන්න හරි ගැටෙන්න හරි ඔබට අරමුණක් තියෙන්න ඕනේ නේද? නැතු ඔබ නිකන් ගැටෙනවද වෙනසුතේ? ඔබ ඇලෙන්නේ ඔබගේ මතයේ දරන් ඉන්න අයත් එක්ක. ඔවුද නැද? ඔබ ගැටෙන්නේ ඒ මතයට විරුද්ධ අයත් එක්ක. ඕක නේද සබහාය? කවු හරි කෙනෙක් කියනවා නිවන නැහැ. නිවන නැහැ කියන අයත් එක්ක එයා හරියට ඇලෙනවා. නිවන තියනවා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? කැටි පොළු අරන් එන්නේ. නිවන දිනා පිස්සු කතා කරන්නේ. අන්න ගැටුණ. එහෙනම් කිසිදු බලාපොරොත්තුවක් නැති හිතක් කොහොමද ඇලෙන්නේ ගැටෙන්නේ? ඒ තැන හා වෙන්න යනවද? අර බලන්න මේ මේ මේ මේ හිතට මහා අමුතු ජාතිය ජීවියක් ලැබිලා එන්නේ. ඒ බලාපොරොත්තුවක් නේ. අර ඒ හැදිච්ච එක පිළිබඳ මේ අවසානයක් යනකම්ම තියෙනවා ඒ බලාපොරොත්තුව. ඒ හැදිච්ච බලාපොරොත්තුව. බලාපොරොත්තුව ඔබ ජීවත් කරවාවි. හරියට හරි. එහෙම ගහලා දිනව නේද? ඈ බලාපොරොත්තුව ඔබව ජීවත් කරවාවි. හරිනේ බලාපොරොත්තුව බව සාදාවි. ඔක අපිට අවටියක් අලුත් වැඩියා කරලා දෙමු. වැඩි හරියක් කරලා. කොහොමද? බලාපොරොත්තුව තණ්හා කරවාවි. බලාපොරොත්තුව උපාදාන කරවාවි. බලාපොරොත්තුව භව සාදාවි. බලාපොරොත්තුව ජාති සාතාවි. ඈ? ඒ තුන ටික කියවෙන්නේ නැහැ. ඒ තුන ටික කිව්ව ගැලපෙන්නේ නැහනේ. බලාපොරොත්තුව ඔබට දුකටපත් කරාවි. කිව්වොත් එහෙම ඒ තැන් වල ගහන්න බෑ ඒක. දැන් ගහලා දිනා දෙවියෝ ගැන බලාපොරොත්තු තියන්න. මොනාගමක හරි දැන් දෙවියෝ අදහනවා නම් දෙවියෝ ගැන බලාපොරොත්තු තියන්න. ඒ බලාපොරොත්තු ඔබ ජීවත් කරවාවි. එහෙනම් කොතනක හරි පින්වතුනි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තුෙන් ජීවත් කරවනවා තමයි. ඇයි? අභිනව ಜಾති හදනවනේ. අභිනව ಜಾති හද හදා ඔබ ජීවත් කරව කරව ඉන්නවා. එහිවි කොයි භවේ හරි තමන්නේ මරන්නේ නේ. මේ කියන මරණය සිද්ධ වෙන්නේ කොතනද? පරිනිර්වාණයේදී නේ. ඒක වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ජීවත් වෙනවා. කොයි වෙලේ බැලුවත් ජීවත් වෙනවා. අරහතුන් වහන්සේ කෙනෙක් බලනවා දැන් කොහෙද? ආ බල්ලෙක් වෙලා ජීවත් වෙනවා. තමාහේ කීපකින් බලනවා. ආ දැන් නරියෙක් වෙලා ජීවත් වෙනවා. අන්න දෙවි කෙනෙක් වෙනවා ජීවත් වෙනවා. ධම්මෙක් වෙනවා ජීවත් වෙනවා. ඔව්. බලාපොරොත්තු හදන තාක්කල් මොකද වෙන්නේ? ජීවත් වෙනවා. බලාපොරොත්තු හදන එක නැවතුණා නම් මොකද වෙන්නේ? දැන් බලනවා. දැන් නැහැනේ. මලවුන් ගෙන්නනවා. එන්නේ නැහැනේ. ඉරදීයෙන් බලනවා. පේන්නවත් නැහැනේ. එහෙනම් දැන් කොහෙද මේ? මක් වෙනද? බලාපොරොත්තු නැති දැන ජීවිතයක් නැහැ. එහෙනම් පින්වතුනි මේ මෙන්න මේ විදිහට මේ ජීවිතේ හදහද මේ දෙන වැඩපිළිවෙල මේ බලාපොරොත්තු තියාතිය මේ දෙන වැඩපිළිවෙල ගැන හොඳට තේරුම් ගන්න. ඔය උපාදාන වලින් ලොකු දඩයක් දෙනවා. ලොකු ගිනිගෙඩියක් දෙනවා. අන්න ඒක නිසා තමයි සාස්ත්‍රඥ වහන්සේ කිව්වේ රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං. ඔන්න ඒ ආකාරයට මෙනෙහි කරන්න මේ කර්තව්‍යය. මේක මෙනෙහි කරනකොට පින්වතුනි අර ඒ වෙලාවට වේදනාවෙන් තණ්හාවට යන තැන වළකිනවා වර්තමානයේ. ඊට පස්සේ අනාගතයේ උදෙසා හැදෙන හිතවලට උපාදාන බහිණකමක් එනවද? නතර වෙනවා. තණ්හා පත්‍ය උපාදානම් කියන තැන උපාදාන කර කර අහක යන නයි අරගෙන රෙද්දස්සේ දාගත්තාම ඒ නයි ටික තමයි කොහෙ ඉන්නේද? අර මළුවල ඉන්නේ. දැන් මේ මළුවල ඉන්නවා කියලා කිව්වහම මළුවල ඉන්නවා කියලා කිව්වහම තේරුම් ගන්න ඕනේ කමේ. මොකද හේතුව මේක කලින් බණ අහලා නැත්නම් එහෙම මළු කිව්වේ මොකද්ද කියලා එහෙම තේරෙන්නේ නැති වෙයි. ඒක නිසා පොඩ්ඩක් කලින් බණත් අහන්න. ඒ මළු වලින් එක එක ආකාරයට නයිමක් එනවද? උඩට මතු වෙලා එනවා. විඥානීය හැදෙනවා කියලා කිව්වේ අපි එක එක විදිහට මේක කතා කරලා නයි නටෝන හැටි නේද? කුකුල් මාස් කන හැටි නේද? වඩේ කන හැටි ඔය එක එක ආකාරයෙන් මේවා කතා කරලා තියෙනවා. මේ හැම එකක්ම කතා කරලා ඉතින් මේක මනාකොට තේරුම් ගන්න. ඉතින් මේ ක්‍රමවේදෙ හොඳට තේරුම් ගන්න. මෙතන තියෙන ක්‍රියාදාමයක් නිසා මෙතන මේ සත්වේ පුද්ගලයෙක් කියන එකක් එහෙම නැහැ. ඒක නැති බව මං කියන හින්දා ගන්න එපා. මං පටන් ගන්නකොට කවදක්වත් කියන්නේ නැහැනේ සත්වේ පුද්ගලයෙක් නැහැ කියලා විනය කරපල්ලා කියලා. ඒක සම්බුද්ධ ශාසනය නෙමෙයි. ඒක ශාස්ත්‍රඥ වහන්සේ ක්‍රමවේදී නෙමෙයි. උන්වහන්සේ කිව්වනම් අනිච්චයි කියලා. උන්වහන්සේ දේශනා කරනවා ඇයි අනිච්ච? ඇයි අනිච්ච? ඒ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතවා. ඔන්න අනිච්චට හේතු. එහෙනම් ඔය ක්‍රමවේදී අද ඔය ඒවා ඔක්කොම අවබෝධයට ආවොත් තමයි පිටුදුර නිවන් දකින්නේ. වහලා නිවන් දකින්න බෑ. හොඳට ඇර ඇර බලන්න ඕනේ හැම එකක්ම. හොඳට ඇර ඇර බලද්දි තමයි මේක පේන්නේ. ඒකයි කිව්වේ විදලා බලන්න කියලා. හොඳට විද විද බලන්න. විදිනවා කියන්නේ මොකද්ද? ඈ මේ උඩ තියෙන එක හොඳට විදලා බලන්න. හාරලා හාරලා බලන්න ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. ඒ මට්ටමද මේ හැම එකක්ම දකින්න. නිකන් උඩින් පේන්නේ නම් මොකද්ද තනි කර? උඩින් පේන්නේ සත්වෙක් ඉන්නවා වගේ. නමුත් ඇතුලේ කෙරෙන්නේ ක්‍රියාදාමය. මේ ක්‍රියාදාමයේ මනාකොට මෙනෙහි කරන්න. ඒකයි මම කිව්වේ අතපය දිගාරිනකොට අහුලනකොට උස්සරහට යනකොට පස්සට යනකොට ඉඳ ගන්නකොට හිට ගන්නකොට නිදිය ගන්නකොට හිතන්න මේ ඉරියව් කොහොමද පවතින්නේ කියලා. අතක් පොඩ්ඩක් ඇඟිල්ලක් ඉන්න ගමන් නියම් පොඩ්ඩක් ඇඟිල්ලක් හොලවන්න. ඇඟිල්ලක් හොලවන ගමන් බලන්න මේ ඇඟිල්ල කොහොමද හෙලවෙන්නේ කියලා. ඒව කරන්න. මේ කොහොමද මේ වෙන්නේ? මේ ඇඟිල්ල හෙලුනේ කොහොමද? දැන් හිතෙන්න උලන් කතා කරන එකයි ඇඟිල්ල හොලන එකයි දෙකම එකට කරනවානේ. එහෙනම් ඒක කොහොමද වෙන්නේ කියලා. නෑ ඇඟිල්ල හොලවන්නත් හිත ප්‍රකෝටි ගානක් හැදෙනවා. කතා කරන්නත් හිත ප්‍රකෝටි ගානක් හැදෙනවා. ඔන්නෝම ක්‍රමවේදිකින් තමයි පින්වතුනි මේ සියලු ක්‍රියාදාමයන් සිද්ධ වෙන්නේ. එකම එක අවස්ථාවකරි හිත නැවතුනොත් මොකද වෙන්නේ? ඕන් හොඳට බලාගත්තා. කඳට මොකද වෙන්නේ? ඈ හිත නැවතුනොත් කඳට මොකද වෙන්නේ? හිත හැදෙන එක නැවතිච්ච ගමන් කනට වෙන්නේ මේ නිරෝධ සමාපත්තිය ඉන්න උත්මය ගැන නෙමෙයි කියන්නේ. මැරිච් එකේ ගැන. එහෙනම් මැරුණොත් එහෙම මොකද වෙන්නේ? හිත ඒ කඳ ඇතුලේ හිත හැදෙන එක නතර වෙච්ච ගමන් දැන් මොකද වෙන්නේ? ආ නව සීවතික පටන් ගත්තා. කොහොමද? උද්දු මාතකං විනීලකං විපූපක ජාතං. ඔන්න පටන් ගන්නවා. දැන් නිල් පාට වෙලා මේලා හැරෝ හැරෝ හැරෝ පිරිලා පුපුරලා හැරෝ වැක්කිරි වැක්කිරි පණුව ජනිත වෙලා ඔන්න පටන් ගත්තා. දැනුත් එහෙම වෙනවද? හරි දවස් 3ක් නාන්නතු ඉන්න. පණුව ගයිද? නෑ. එහෙනම් මේ ක්‍රියාදාමයේ වෙනකම් මේ ශරීරයට පණුව ගහන්නේ නෑ. මේ ක්‍රියාදාමයේ නතර වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේකට පණුව ගැහුවා. එහෙනම් මේ ශරීරය කියලා කියන්නේ මමෙක්ද? සත්වෙද්ද? හොඳට තේරුම් ගන්න. හිතන්න මහාචාර්යවරයෙක් ඉන්නවා. ගණිතයේ පිළිබඳ හසල දැනුමක් තියෙන ලෝකීන අග්‍රගන්නේ මහාචාර්යවරයෙක්. ගමක මැරෙනවා. ඒවරංගොයිය. මලවදේ අහුරක් දන්නේ නැති ඒවරංගොයිය. මැරිලා. ඒක වැහෙනව අර මහාචාර්යවරයාට. දැන් හදයිද ගන්න? මලපොතේ අකුරක් දන්නේ නැති ඒබරංගොයියනේ දැන් ඇඟට වැහිලා ඉන්නේ. දැන් හදයිද ගන? නෑ. එහෙනම් පින්වතුනි මේ කඳ කියන්නේ මහාචාර්යවරයාද? මේ කඳ කියන්නේ වාහනේනේ. මේ වෙදි කතා කරලා තියෙනවා මම මේ නැවත නැවතත් මතක් කරලා දෙන්නේ. මේ කඳ කියන්නේ මොකද්ද තනික? වාහනේ. මේ කඳට ඕන හිමුට රිංග ගන්න පුළුවන්. රිංගගෙන කඩියුතු කරන්න ඕනේ. හැබැයි මේ කඳ ඇතුලේ මේ ක්‍රියාදාමයේ මල පෙරේතයෙක්ගේ හරි කමන්නේ. මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙනකල් මේ කඳ නිරුපද්දිතව දිනනවා. හැබැයි ඒකට අවශ්‍ය ආහාර දෙන්න ඕනේ. නිදා ගන්න අවස්ථාවේදී වෙන්නේ තනිකර මේ විඥානේ යටපත් වෙනවා. විඥානේ නැති වෙනවා හැම නෙමෙයි. විඥානේ යටපත් වෙනවා. මේක ගැනත් අපි කතා කරලා තියෙනවා. මොකද පින්වදින විඥානේ යටපත් උනේ නැත්තම් මේ ශරීරය පිරිසිදු කිරීමේ කටයුත්ත කරන්න බෑ. මොකද හේතුව විඥානයක් හැදෙන වාරයක් ගානේ මහා එනර්ජි එකක්. මේ ශරීරය දුවනවා හැමතිස්සෙම. අපි ඔබට කිව්වා මේ විඥානේ හැදෙන්නේ සාස්ත්‍රුන් වහන්සේගේ දේශනාවල තියෙනවා. අංගුත්තර නිකායේ පස්වෙනි පොත මේක සූත්‍රයක් තියෙනවා. මෙහෙමයි. මට මේ සූත්‍ර මතක තියාගෙන කාටවත් ප්‍රූ කරන්න නම් අවශ්‍යතාවයක් නැහැ. හැබැයි එහෙම කරන උත්තමයෝ ඉන්නවා. මම කිව්වා. ඒ මේවා සැකයි නම් ඒ උත්තමයන්ගේ දේශනා කොහෙන් හරි හොයලා බලන්න. ඒ උත්තමයෝ ඒවා පෙන්නලම කියනවා. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. මොකද හේතුව විශ්වාසය ජනිත වෙච්ච අයත් එක්ක මම මේ ගමනේ යනවා. මොකද මට ඉක්මනට එතනට ය아가න්න ඕනේ නිසා. මේ එහෙ කාටවත් අපහාස කරන්න හැම නෙමෙයි. කවුරුත් කරන වැඩ වැරදි ඒ මොකුත් කියලා නෙමෙයි. ඈ වැරදි නම් ගන්න එපා කිසිම දෙයක්. එහෙම කරන උත්තමයෝ ඉන්නවා. ඒ උත්තමයෝ මහා සේවයක් කරන්නේ. අපිටත් වඩා සේවයක් කරන්නේ. අවිශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා නම් ඒ ආටත් මේක පෙන්වලා දෙනවා. ඔන්න ඔහොම එහෙම එකක් තියෙනවා කියලා. හැබැයි මට නම් අවිශ්වාසවන්තය නිවන් දක්වන්නේ එහෙම එහෙම එකක් නෑ. නිවන් දකින්න යන කෙනෙක් ඉන්නවනම් වරෙල්ලා ඇවිල්ලා බෝට්ටු උඩ කොට ගැලලා ඔන්න යනවා. ඒ විඥානයක් හට ගන්නකොටම වෙන්නේ මොකද්ද? මේ කාය සංඛාරයක් නම් කාය සංඛාරයක් කරා හැදිච්ච විඥානයකින් වෙන්නේ. චිත්තජ වායෝ ධාතුව කියලා. යම් වායෝ ධාතුවක් නිපදවනවා. ඒක සාත්‍රුන් වහන්සේ කියපු එක විශ්වාස කරගෙන යනවනම් ඒ විදිහට ගිහිල්ලා එනි මන් දකින්න. ඉතින් කම්මැද්ද දෙකයි තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. විද්‍යාවේ හොයාගත්තොත් හොඳයි. පාටිකල් ඇක්සලරේටර් එකක් හදලා තියෙන්නේ. ලක්ෂ ගාණක් වියදම් කරලා හදන. මොකටද? තව ගන්නවා මේ පොඩි පොඩි අංශු එකට වේගවත් මේ තොරණය කරලා එකට ගන්නවා. මොකටද? තව හොයනවා. ඒකෙන් තව මොනවද හැදෙන්නේ කියලා. එහෙනම් තාම පරමාණු හොයාගෙන නැහැ නේද? එහෙනම් සුද්දාස්තකයේ හොයනකම් බලාගෙන ඉන්න ඕන නිවන් දකින්න. සයන්ස් තරණ ගියාය. ඔය කොච්චර කළත් ඒක හොයන්න හම්බ වෙන්නේ නැහැ. මිලියන් ගාණක් වියදම් කළා. මදන එක නගරයක් වටේටම තියෙනවා. ඒ පාටිකල් ඇක්සලරේටර් එක. අංශු තොරකයක්. මොකදද? තාම කෑලි හොයනවා. දෙකක් එකට වද්දලා බලනවා. ඒකෙන් හටගන්න ඒවෙන් මොනවද හැදෙන්නේ කියලා. ඔන්න ඔහොම ක්‍රමවේදයක් එනවා. එහෙනම් ඒකයි මං කිව්වේ. විද්‍යාඥයෝ මේ ඔක්සිජන් ධාතුව මේ සියුම් අංශු වලට කඩලා කරන මේ ඒ යන ක්‍රමවේදේ කවදා හරි දවසක හොයාගෙන මොනව හරි කියයි. නැත්නම් දැන්ටත් හොයාගෙන තිනවත් දන්නේ අපිට ඒ ගැන හොයන්න කාලයක් නැහැ. හැබැයි වෙන ක්‍රමවේදේ තමයි අන්න ඒ තුලින් මේ ඒ ඔක්සිජන් ධාතුව හරහා ගිහිල්ලා මේ අතපය මෙහෙම මේ දිග ඇරෙන හැකිලෙන ක්‍රමවේද තියෙනවා. YouTube එකේ ගහන්න එක වෛද්‍යවරයෙක් විසින් මලමිනි කපලා පෙන්නනවා ඒව කොහොමද වෙන්නේ කියලා. ඒ නහර එහෙම පල්ලෙහාට ඇදලා පෙන්නනවා අත මෙහෙම නැවෙන හැටි. අනිත් පැත්තට ඇදලා පෙන්නනවා අත උඩට නැවෙන හැටි. එහෙනම් ඒ ක්‍රමවේද ඔස්සේ ඔබට හොඳට බලාගත්ත හැකි මේ කය නැමැති වාහනයේ ක්‍රියාත්මක වෙන හැටි. නින්දට නින්දක් අවශ්‍ය වෙන්නේ විඥාන දැඩි ලෙස ওই විදියට ගොඩ නැගුණොත් එහෙම හැම තිස්සෙම මේ මාංශපේශි ඔක්කොම තියෙන්නේ මොක කොහොමද? හරි තද වෙලා. ඇයි? හැම තිස්සෙම මේව වැඩ. අත හොල්ලන්න නැති වෙලාවක් තියෙනවද? ඔබ නිදාගෙන ඉන්නේ නැති වෙලාවක මට කියන්න ඔබගේ ඇඟිල්ලක් හෙල්ලෙන්නේ නැති වෙලාවක් තියෙනවද කියලා? එන ඇඟිල්ලක් යන්තම් හෙල්ලෙන්නත් මොකක් ඕනේද? විඤ්ඤායේ කාය සංකාරයක් හැදිලා යන්න ඕනේ. එහෙනම් ඒ මොහොතවත් මේව ඔක්කොම තද වෙනවා. එන අර නිින්දේ ඉන්න වෙලාවක යන්තම්. අර විඤ්ඤාණය යටපත් වෙන නිසා මේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් අඩපණ වෙනවා. අන්න එතකොට පුළුවන් ලේ ධාතුවට මේක අස්සේ ගිහිල්ලා ඔක්කොම අර කුණු ටික ඇදලා එළියට දාන්න. ඒකයි නිින්දෙදි දාන දාඩිය හරි ගඳ. නිදාගෙන ඉවර වෙලා ඇහැරිලා දාන මුත්‍රා හරි ගඳ. මොකද යාර ශාරීරිය පිරිසිදු කිරීමේ ක්‍රියාකාරීත්වයන් ඔක්කොම සිද්ධ වෙනවා. විඥානයේ අවදීන් තීදී ඒක හරි අමාරුයි කරන්න. එන්නේ ඒක තමයි නිින්ද කියන එකෙන් තියෙන්නේ. දැන් නිින්දෙදි ඒක යටපත් වෙනවා. ඊට පස්සේ ආයෙ පටන් ගන්න උදේ ඉඳලා. නැති වුණා හැම නෙමෙයි. හැබැයි මලමිනියක වෙන්නේ මොකද්ද? දැන් කිසිම විඥානයක් නැහැ. ඇතුලේ. විඥාන හැදෙන්නේ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර ශාරීරික ක්‍රියාදාම ඔක්කොම නතර වෙනවා. නතර වෙච්ච ගමන් මේක මොකද්ද? පණුව ගහලා යන එකක් මස්කඳ එච්චරයි. එහෙනම් බින්දුතුනි මේ මස්කඳක් දරාගෙන යන සිප්පනම් බරාවක් හැරෙන්න. දැන් මේක කිව්වා කියලා දැන් නිවන් දැක්කද ඔබ? අන්න ඒකයි මම කියන්නේ මේ කිව්වා කියලා නිවන් දකින්න බෑ. එහෙනම් දැන් ඔබ මොකද්ද කරන්න ඕනේ? බෙල්ල කඩලා ගියත් නිවන් දකින්නවා කියන හැඟීමක ඉඳගෙන. මේක වදන්ද? මේක වදනකොට කාටද කියන්න පුළුවන් නිවන් දකින්න එකක් නැහැ කියලා. ඒකයි බින්දුතුනි කියන්නේ යථාර්ථවත් සද්ධර්මයේ මතුවෙලා එනවා. ඒ මතුවලා එන වෙලාවේදී මේක මෙනෙහි කරන්න වීරයවන්තයෝ ටිකක් එන්න. ඔබ ආවද නාවද ඒක ප්‍රශ්නයක් නෑ. අපි නිවන් දකින්නවා. අපි මේ ගමනේ යනවා. ඔබට කතා කරන්නේ පිටුදුනි මේ තව ගොඩනගනග වෙනසෙන්න යන්නේ නැතුව. ඉක්මනින් ඔය මොනෝhari දේවල් තියෙනවා නම් ඒව ඉවර කරගෙන. ඒව ඉවර කරගන්නකම් පණ හෙන්න තිබුණා. ඉක්මනට ඇවිදින්න මේ කටයුත්ත කරගන්න. මේ ලෝකේ ආයි හරයි කියන අල්ලන්න දෙයක් නැහැ. මේ ලෝකේ ඉන්න හොඳම රටට ඉන්නේ ඔබ ඇවිල්ලා ඉන්නේ. මේ ලෝකේ හොඳයි කියන රටවල් දෙකක් තියෙනවා නම් ඒකෙන් එකක් නේ මේක. එංගලන්තේ කියන්නේ. දැන් මේකටයිල ඔබට සාරි හම්බුණාද? ලංකාවේ මිනිස්සු බලාගෙන ඉන්නේ පොදුරු පිටින් මෙහෙ එන්න. දැන් ඔබට හම්බුණාද සාරි? දැන් ඔබ සැප විඳිනවද මේ? පුටුව දිඳගෙන ඉන්න බෑ පස්ස රත් වෙන්නේ නැද්ද? ඒ රත් වෙන එක නතර වුණාද එංගලන්තේට ආවා කියලා? වයසට යන එකම නතර වුණාද? ලෙඩ හැවෙන එක නතර වුණාද එංගලන්තයට ආවා කියන. එහෙනම් මොකුත් වෙලා නැහැනේ. ඒ දීපු ගිනි ගෙඩියන්නේ. ඔය ගිනි ගෙඩි දෙන එක තමයි මොකද්ද? සාසුණු වහන්සේ ඊව සංකාරවල නේද? කෙසෙල් වනයේකට අතුල් වෙච්ච එකෙක් වගේ කියලා. ගිනි ගෙඩි කාලා එනවා. සංකාරයේ හැදෙන්නේ ගිනි ගෙඩිය කියන්නේ. ඇයි? කෙසෙල් වනයේට අතුල්ුනේ ඇයි? ගිනි ගෙඩියක් කාලා. මොකද්ද? හරය කියන එකක් තියෙනවා. තනි කෙලින් අරටුවක් තියෙනවා මේ ලෝකේ. ඒක හොයන්න තමයි අතුල් වෙන්නේ. එක ගහක් බිම දාලා පතුරු ගහලා වතුරු ගහලා බලනවා ඒකේ නැහැ. දැන් මොකද කරන්නේ? තව එකක් බිම දානවා. මේ ගහේ නම් නැහැ. හැබැයි දැන් දුස්තියෙම ඉන්නේ මොකද්ද? ගිනි ගෙඩිය කාලා නින්නේ. ඒකෙන්ද ගිනි ගෙඩියට අනුව දැන් දන්නවා මොකද්ද? මේක තියෙනවා. මේ ගහේ නැහැ. තව එකක් පතුරු ගහනවා. මේකෙත් නෑ අරකෙත් නෑ. අර ගහේ නම් ඇති හොඳට මහතට තියෙනවා. දැන් ඒකත් දිව දාලා පතුරු ගහනවා. තියෙයිද? නෑ. එහෙනම් ඔය හේකවත් අහුවේද? නෑ. ඉතින් සංසාරයත් ඉතින් පතුරු ගහගෙන ඉනවා. ලංකාවේ ඉන්න බැරුව මේ රටට රිංග ගත්තා. අපි ඔක්කොම. මොකටද? ඒකේ නෑ. හරේ ලංකාවේ නෑ. හරේ කොහෙද තියෙන්නේ? පිටරටකටම යන්න ඕනේ. ඒකෙත් හොඳ මේකට යන්න ඕනේ. ඈ එක්ක එංගලන්තෙට එනවා නැත්නම් ඇමරිකාවට යනවා. දැන් ඇමරිකාවේ ඉන්න අපේ නෝන මහතුරුන්ට හාමුදුරුවන්ට හරි කාට හරි හම්බ වුණාද ඕක? හරේ නෑ. හරේ නෑ. තාමත් වයසට යනවා. එංගලන්තෙ ඉන්න අයත් වයසට යනවා. මම දැකලා තියෙනවා වයසක අය. දැන් ලංකාවේ ඉන්න කාට හරි අවස්ථාවක් ඇත්තේ කියලා දිනන මේ වයසට යන එක නවත්ත ගන්න ඕන කියලා එංගලන්තෙ ඇවිල්ලා හරියන්නේ නෑ. ඒක නම් පත්‍යක් සෝම දන්නව. ඔබත් දන්නව නේද? මැරණ එක නවත්ත ගන්න ඕන නම් මෙහෙ ඇවිල්ලා හරියන්නේ නැහැ. එහෙනම් බෙගොදින මේ ක්‍රමවේදය දන්නව. එහෙනම් ඔබට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලංකාවේ කෙනෙකුට නම් හිතන්න පුළුවන්. මේ මේ ගෙහ කඳ හරියන්නේ නැහැ. එංගලන්ත ගෙහ කඳ පතුරු ගහලා බැලුවොත් සමහරට හරි හොයාගන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔබට එහෙම හිතෙන්න විදිහක් නැහැ. ඔබට මේක යථාර්ථය අවබෝධ වෙන්න ඕනේ පින්වතුනි. හිතලා බලන්න. මේ මෙරිද පෙරේත කුණු වෙනවට වඩා මම ඒකයි කිව්වේ හැමදෙස්සම. පෙරේතෙක් වෙන්න ඉන්න එකෙක් ඉන්නවා නම් දැම්මම තුවාල කුණු කන්න පටන් ගන්න. නැත්තම් මෙරිලා බඩකින් ඉන්න වෙන්නේ. ඒකේ ආයේ අහන්න දෙයක් නැහැ. ස්පිරිතාලයක් ගාවට ගිහිල්ලා නර්ස් කෙනෙකුට කීයක් කරලා ගතමනාවක් දීලා තුවාල කුණු කන්න දැම්මම පටන් ගන්න. එතකොට මරුණට පස්සේ පෙරේතයා වුණාම ලේසියෙන් තුවාල කුණු කාලා ජීවත් වෙන්න පුළුවන්. කැමති නෑ නේද? මූණ එනව නේද මේ? ඒක තමයි කිව්වේ යම් පිච්චං නලබති තම්පි දුක්ඛං. බලාපොරොත්තු වලන් දිව්‍ය සම්පත. ලැබෙන්නේ මොකද්ද ඒ උනාට? හැබැයි ගොඩ නගනකොට නම් මහා ආසාවෙන් නේද ගොඩ නගාගත්තේ? ගොඩ නගනවා ගොඩ නගනවා ගොඩ නගනවා. විරුද්ධ වුණොත් ගහනවා මරනවා කොටනවා ආයි ගොඩ නගනවා. මේ මම එක්ක හදාගෙන ආන් ඒ මමව තමයි මේ කරගෙන යන්නේ. ඉතින් 77 ආකාර පටිච්චසමුප්පාද ඥාන දර්ශනය ලබා ගන්න උත්සාහ කරනවා. මම 77ම කියන්න ගියේ නෑ. මම මේ හතරක් පහක් කිව්වා ඔබට. එතනින් එහාට ඔබ දන්නවන්නේ මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් පිටුගුණ ඒව මෙනෙහි කරන්න ඕනේ. දැන් මම ඊළඟ සතිය 44 ආකාර පටිච්චසමුප්පාදේ දේශනා කරන්න. ඒ අය 44ම කියන්න දෙයක් නෑ. හතරක් පහක් කිව්වහම තේරුම් ගන්න ඕනේ. එතනින් එහාට මොකද්ද තියෙන්නේ? එකම එකනේ යන්නේ. ඉතින් ඒ කම වේද තුල Tamanta වැටෙන්න ඕන දෙයක් තමයි මේ ක්‍රියාකාරීත්වයක් මිසක් මෙතන මේ සත්‍යයක් නෑ කියලා. මං කිව්වට ගන්න එපා. මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. පාරේ යනකොට කල්පනාවෙන් යනවා නම් ඔබට තේරෙයි. ඉස්සරහා බලාගෙන යනකොට සත්‍යයක් අහම ගමන් බලනවා. එහෙනම් මොකද්ද උනේ? ධම්මයක් අරමුණක් ආපු ගමන් කාය සංකාරයක් ආවා. දැන ගැනීමේ, අඳුන ගැනීමේ ආසාවක් තියෙන හැම තිස්සෙම. ඒක නිසා මොකද කරන්නේ? හද්දයක් ආවනම් බලනවා. හද්දයක් යන කනට විතරක් අරන් හරියන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඇහෙනුත් බලන්න ඕනේ. ඒත් හරියන්නේ අතගාලවත් බලන්න. අතගාලවත් බලලත් ඉවරයක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? හිතලත් බලන්න ඕනේ තව ඒක. තව හිත හිතා දැනගන්නවා, අඳුන ගන්නවා, දැනගන්නවා, අඳුන ගන්නවා. ওই හතන්දරේ හਿੱද්ද වෙනවා. චක්කුද්්වාර චිත්ත වීතිය ගියාම මේ අභිධර්මෙන් චූටි කොටසක් කියන්නේ චක්කුද්්වාර චිත්ත වීතිය ගියාට පස්සේ දෙවියනේ මනෝද්්වාර චිත්ත වීති 1000 ගණක් යනවා. ඇයි? තව දැනගන්න අඳුන ගන්න එපා. ඇහෙන් දැක්කර විතරක් මදි. තව දැනගන්න ඕනේ, තව අඳුන ගන්න ඕනේ. හොඳට දැනගෙන අඳුනගෙන මලු පුරව ගන්න ඕනේ. ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? අර මලු පුරව ගන්න. මොනවද? උපාදාන මලු. ඒ මලු පුරවගෙන බෙල්ලේ වටේ මලු ටික බැඳගෙන ඉන්නවා හැමතිස්සෙම. හිතක් හැදෙනකොටම දැන් මොකද වෙන්නේ? මල්ලෙන් එකක් බොක් ගාලේනවා. ආපු ගමන් ඒක බැඳිලා ඉවරලා දැන් බලාපොරොත්තු හැදිලා. දැන් ඒ බලාපොරොත්තු වෙනකම් බලන් ඉන්නවා. උනොත් හොඳයි නැත්තම් ගැටුණා. උනොත් ඇලුනා නැත්තම් ගැටුණා. සුවිප් ගන්නවා වගේ තමයි. අද ගෝල කියලා සුවිප් එකක් ගන්නවා. ඇදුනොත් මොකද කරන්නේ? තව එකක් ගන්නවා. ඇදුන් නැත්තම් මොකද කරන්නේ? තරහ වෙනවා. තරහ වුණා කියලා හරියන්නේ නැහැ. තව එකක් ගන්නවා. අඳින හැමදෙසෙම මොකද වෙලා තියෙන්නේ? තව එකක් කරා. හැමදෙසෙම කරන්නේ තව එකක් කරා. ගන්න ගන්න වාරයක් ගන්න මොකද වෙන්නේ? දුකක් ජනිත වෙනවා නේද? හරි සුවිප් එකක් ගන්න වාරයක් ගන්න දුකක් ජනිත වෙන එක නේද වෙන්නේ? හැබැයි ගන්න එක නවත්තයිද? ඇදුනක් ගන්නවා. ඇදුනේ නැදත් ගන්නවා. ඔබ තමයි අවිද්‍යාව. ඉතින් ඒක නිසා අපි මේ මොකක් හරි මේ එක ක්‍රමවේදයක් ඔස්සේ මේ ගැන හිතන්න පටන් ගන්න. කය ගැන හොඳට හිතන්න. මේ මේ මේවා පින්වතුනි මේ පොඩි දරුවෙකුට සිංහල දන්නවනම් සත්වරු දරුවෙක් එවන්න. නිවන් මඟ පෙන්වලා දෙන්න. හැබැයි සිංහල දැනගන්න. කියන එකෙන් තේරෙන්නේ 10යි නම් ඉතින් බෑ කරන්න. බෑ කරන්න කියන්නේ අල්ලලා දාන මෙහෙම නෙමෙයි. එයාල සිංහල උගන්වනවා මේක කරනවා. සිංහල දන්නේ නැති දරුවෙක් පැවිදි වෙනවා. උගන්වලා හරි ඒක කරනවා. දුක් විඳින්නේ නැහැ නේ දරුවෝ එතනින් එහාට. ගොඩනගන්නේ නැහැ නේ. ගොඩනගන්න මහා දුකක් නේ විඳින්නේ. මේ ගොඩනගන එක නතර වෙනවනේ. ගොඩනගන එක නතර වෙලා ඒ සද්ධාම්මචාරීන් මහන්සලා වැසුරු කරන්න පටන් ගන්නවා. රූක්ෂ මොලික වෙන බිස්සුන් වහන්සලා දකිද්දී ඒ දරුවන්ට ඇති වෙනවා හිතේ හැඟීම මොකද්ද? ඒ මහා වීරත්වයක් දන්න අර මහා වීරයෝනේ අර ඉන්නේ. මාත් ඒ වීරත්වයේ යබා ගන්නෝනේ. ඒයත් පෙරපසුන වී පටන් ගන්නවා. ඒකයි පින්වදිනේ හැම කෙනාගේම හැම කෙනාටම අවශ්‍ය දේවල් සැපිරෙනවා. ඉතින් එහෙම ක්‍රමවේදයකට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඒක නිසා ඔබ උත්සාහ කරන්න කොහොම හරි මෙතනට පැනගන්න. පැනගෙන පින්වදිනේ මේ භවගමනේ මෙතනින් කෙලවර කළා දාන්න. එහෙම නැත්තම් අද හිත ඉඳලම පටන් ගන්න මොකදද? තුවාල කුණු ලෙව කන්න. ගැබ් මල ලෙව කන්න. ඔය ඉස්ත්‍රියවන්ට කියන්නේ මානකල සරයක් ඒව එකතු කරලා එහෙම එවන්න කියලා. ඇයි ඒ? දැම්මම ප්‍රැක්ටිස් වෙනවා මොකටද? මලාට පස්සේ කන්න. ආයි මේ මේ මේව බොරු නෙමෙයි කියන්නේ. මම මේ වරු කියනවා නම් ඔය මලවුන් ගෙන්නන ආදිවාසීන් ඔය ඉන්න අයගෙන් අහන්නකෝ. ඔහු මොනවද කන්නේ කියලා. එතකොට හරි. පස්සාසේ හැයින් පස්සාසේ රිංගල ඉවරලා කුණු වෙන මලමිණිය කන්නේ. වුරුණු තෙලට හරිය ආසයි. ඒක තමයි ස්වභාවය. වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. සීල සුගන්ධයේ එල්බගෙන හිටියොත් ඔය ඔය ඔය ගහකින් එන මලක සුවඳක් පොත්තක සුවඳක් ගෙඩියක සුවඳක් ඔය මොකක් හරි එකක් ආග්‍රහණය කරගෙන ඉන්නවා. දුස්සීල දුර්ගන්ධය නම් එල්බගෙන හිටියේ දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් ඒකට අනුරූපව තමයි හවු වෙන්නේ. අරව කන්න පිනක් නැහැ. ඒව කන්න ගියාද හම්බු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි පෙරේතයේ කෙනෙකුට ගඳ පළාත් වෙන. ඉතින් මේ දේවල් හොඳට තේරුම් ගන්න. මේ භයානක නිසා තමයි කියන්නේ. උනාට පස්සේ කියන වැඩක් නැහැ. පෙරේතයේ කියනවා වරෙන් පෙරේතු උඹට ඕවා කන්න වෙනවා. දැන් කියන වැඩක් තියෙනවද? ඌගේ කන්න වෙනවා කියන්නේ දැන් නැහැ හලෝ. කනවා. නේද? ආයි කන්න වෙනව නෙමෙයි මේක කනවා. එහෙනම් ඔබ මේ කන් නැතුව ඉන්න තත්ත්වයක් හදාගන්න. පින්වතුනි මේ චීවරේ හිටියා කියලා ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. චීවරේ හිටගෙන ඉඳගෙන හරි අදන් තේත්තම් කළොත් මේ සම්බුද්ධ ශාසනයට වින කළොත් මේ ආර්යයන් වහන්සේලාට නිගා කළොත් නිවන් දකින්න යන උත්මයන්ගේ නිවන් මඟ වහලා දැම්මොත් තමන්ගේ පෞද්ගලික වාසි ප්‍රයෝජන තක. ඒ කාන්තෙන් අවීති මහ නරක ආදී ලඟින් වෙනවා. ඒක යයි අහන්න දෙයක් නැහැ. මල පෙරේත වෙලා අතර වෙන්නේ නැහැ ඒ අයව. ඒක මේ කීවරේ හිටියද සුදු වැඳුමක් අඳන් හිටියද කළු වැඳුමක් අඳන් හිටියද මේ සිංහලද ඉංග්‍රීසිද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද ඔය එකක්වත් බලපාන්නේ නැහැ ඒකට. ඒක නිසා අපි මෙතන මේ මෙන්න ධම්මගත තියෙනවා. පුළුවන් නම් මෙතනට ඇවිදලා මේ වැඩේ කරගන්න. ඔබ වෙනුවෙන් හැමදාම ධම්ම දේශනවා අපි. අන්න ඒක මම කරලා දෙන්න. පණ තිබුණොත්. ඔය ආරාම පූජාව සිද්ධ වෙච්ච දවස් ඉඳලා හැමදාම හවසට ධම්ම දේශනාවක් කරනවා. උතන්ට එන්නේ 10 දෙනාද මට වැඩක් නැහැ ඒක. බණ අහන ළමයට 10000ක් එන්න පුළුවන් එකෙක්වත් නැහැ ඉන්නත් පුළුවන්. දැන් එකෙක්වත් නැහැ ඉඳී කියලා මට ප්‍රශ්නයක්ද? ඕනනම් කෙනෙකුට පුළුවන් වැරදි ප්‍රචාරයක් යවලා එන මිනිස්සු ඔක්කොම නවත්තන්න. එහෙම නැත්තම් ලොකු උද්ඝෝෂණයක් කරන්න. දැන් මට මොකෝ? පැවිදිලා ඉන්න නම් 10 දෙනෙක් ඒ පැවිදිලා ඉන්න 10 දෙනාට මම ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව තුළ මමත් ධර්මය අවබෝධ කරගන්නවා. ඒ පිළිසත් ධර්මය අවබෝධ. එතනින් ඉහළ ධර්මෙ මෙනෙහි කරනවා. එච්චරයි. මිනිස්සු ආවොත් මිනිසුන්ට ආවෙ නැතත් ඒත් මිනිසුන් ඉදී අපිට මොකද ඒක? ඔබ ධර්මයේ අහලා තේරුම් ගත්තත් ඔබට නැත්තම් ඒත් ඔබට. ඔබ ධර්මයේ අහලා තේරුම් ගත්තා කියලා මට නිවන් දකින්නත් බෑ. ඔබ ධර්මයේ තේරුම් ගත්තා කියලා මගේ නිවන වැහෙන්නෙත් නෑ. තේරුම් ගත්තේ නෑ කියලා. එහෙනම් මේක තනිකර ධර්මයයි ඔබයි. එච්චරයි. ධර්මයයි ඔබයි වෙන කවුරුත් නෑ. හොඳට තේරුම් ගන්න. ධර්මයේ තියනවා නම් ඔබ ඉන්නවනะ. ඔබ තනිදෙනිය හිතන ධර්මයයි මමයි වෙන මොකුත් නෑ මෙතන. මම කියන්න තියෙන ධර්මයයි ඔබයි. හැම මොහොතකම ඒකත් එක්ක ඉන්න. ඉඳගෙන පිංගුදින මේ කටයුත්ත කරගන්න. මේ මුලා ලෝකේ මේ ලෝකේ තියෙන ලොකුම කෑල්ල කඩා ගන්න ගියේ උන් හැම එකටම උනේ මොකද්ද? ඒ කෑල්ල කඩා වැල්ලා ඔක්කොම චොප්ප වෙච්ච එක. ඉතින් මේව හොඳට තේරුම් අරගන්න. වැරදියට හිතන්න එපා. මේ කේන්ති අරගෙන කතා කරනවා කියලා හිතන්න එපා. එහෙම මේ මෝල මොට්ටලේ ඉන්නවා නම් මේ මේව අහන්නත් එපා. ඉතින්ම තේරුම් ගන්න. ඒ කියන්නේ බින්දු මාත්‍රයක්වත් දහමක් අහලා නැහැ. කියපු එක එකම මොහොතකවත් කාටවත් හිතෙනවා නම් හම්බු බැලගෙන බැලගෙන බැලගෙන යනවනේ කියන්නේ. සාතුරුන් වහන්සේගේ ධර්මයක් එහෙම වාගේ දිනනම් එහෙම කියයි. බයිනෝ නෙමෙයි. මොනවා කියයි දන්නේ ඒක. ඇයි ඒ? අපි එක වදනයක් කතා කරලා උන්වහන්සේට පදන 512ක් කතා කරන්න පුළුවන්. ඒ තරම් ස්පීඩ් එකකින් උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. මේ සොච්චන් අපිට මෙහෙම ධර්ම සමාධිය නැගෙනවනම් උන්වහන්සේගේ අපරිමිත ධර්ම සමාධිය කොහොමදද? ඒක නිකන් හිතා ගන්නව පුළුවන් ඒවද? නේද කවදාකවත් හිතන්න එපා බින්දුනේ මේ තරහක් අරගෙන මේ කතා කරනවා කියලා. එහෙම ඒවා නැහැ. තරහක් මොකට ගන්නද? මොනව කරගන්නද? ඉතින් මේ එන වේගෙන කතා කරනවා එච්චරයි. මේ එන මේ ධර්ම එන වේගෙන් මම කතා කළොත් එහෙම බින්දුනි දැන් අපි මෙහෙම කරමු. ඔය ගන්න කතා කළොත් එහෙම මම අද දවසේ මේ කතා කරපු ටික කතා කරන්න ඔබට එන්නන පැය 10ක ධර්ම දේශනාවකට. හොයිද නැද්ද? ඔබ ඔන්නම් ගැලලා බලන්න එක විනාඩියක දොල වචන කොච්චර කියනවද කියලා. ඒ හොඳට ධර්ම සමාධිය නැගිච්ච වෙලාවක. එහෙනම් ඒ විනාඩිය තුල ඒක බලලා ඊට පස්සේ වචන දෙකක් අතර තප්පර 30ක විතර වරදරයක් තියලා ගාන හදලා බලන්න මේ පැය 3 හමාරක් 4ක් කරන ධර්ම දේශනාවක් කරන්න කොච්චර වෙලාවක් ඇයිද කියලා. ඉතින් මේ ඔබගේ පිනට පහළ වෙන්නේ. මේ අවශ්‍යව කියවෙනවා නම් පින්වදිනේ ඔබට තියෙන නිවන් දකින්නනේ. ඒක නිසා කවදාකවත් මේ දේශනා ශෛලිය ගැනත් හිතන්න යන්න එපා. තව ඉස්සරහට සමහරට මේ වගේ දෙගුණ වෙයි මේ ශෛලිය මේ කතා කරන වේගේ. ඒ දෙගුණුණත් ඔබට ඇහෙනවා නම් ඔබට තේරෙනවා නම් ඒකයි ආයි ප්‍රශ්නයක් නැහැ නේද? සමාධිය තීව්‍ර වෙන වේගෙ වැඩි වෙනවා. ඉතින් එහෙම ක්‍රමවේදයක්. ඉතින් ඔබගේ පිනට ඒව සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙන්ද මේ විදිහට කරමු. විශේෂ වූ මොනවා හරි තියනවද කියන්නේ? ප්‍රශ්නෙකට උත්තරයක්ද? මේක මේ කෙටියෙන් කියන්න පුළුවන් එකක් නෙමෙයි. මම මේ ගැන ඊළඟ දේශනාවේදී ටිකක් වැඩිපුර කතා කරන්න. අතක් ඉස්සීමේදී මමෙක් නැහැ ක්‍රියාදාමයක්, අතක් පල්ලෙහා දැමීමේ මමෙක් නැහැ ක්‍රියාදාමයක් පමණි. අතක් පල්ලෙහා දාන්නද එපාද කියා තීරණය කරන දන මමෙක් ඉන්නවද නැද්ද කියලා අහනවා. උත්තරේ නම් නැහැ. එහෙම කිව්වට හරියන්නේ නැහැ නේද? බුදුහාමුදුරන්ගේ දහමක් යන්තම් කන වැඩිච්ච කෙනෙක් ඉන්නවා නම් එයාගේ උත්තරෙත් මොකද්ද? නැහැ ඉතින් නැහැ. මොකද මමෙක් නැහැ නේ මේකට. ඒකෙන් සාතුන් වහන්සේ මනාවකට කියලා දිනවනේ. හැබැයි මේක තේරුම් ගන්න එපා. අන්න ඒකයි ගුරුවරයෙක්ගෙන් අවශ්‍ය වෙන්නේ. මේක ඔබ තේරුම් ගන්න ඕනේ. මේ මමෙක් නැති බව දැන් මෙච්චර වෙලා දහම් දේශනා කළේ සාතුන් වහන්සේ කියපු මමෙක් නැහැ කියපු එක තමයි මේ තාම විග්‍රහ කරන්නේ. ඇයි නැත්තේ? කොහොමද නැත්තේ? මේ ක්‍රියාදාමයක් මේක වෙන්නේ කොහොමද ආදී වශයෙන්? එතකොට පින්වතුනි මේ තීරණයක් ගන්නවා කියන්නේ මොකද්ද? තීරණයක් තීරණයකට එනවා කියන්නේ මොකද්ද ඉතින්? ඉතින් හිතක් මේකත්. ඒ හිත හටගන්නේ කොහොමද? ධම්මයකින්. මෙයා උඩට දාපු අත ඔබ උඩට උස්සගෙන ඉන්නවා. උඩට උස්සගෙන අවිදම උඩට නිකන් උස්සගෙන ඉන්නවා. කිසිම බාහිර බලපෑමක් මොකුත් නැහැ. කවුරුත් අතපල්ලෙහා දාන්න කියන්නේ අත උඩට දැම්ම මම ගහනවා කියන්නේ මොකුත් නැහැ. අවිදම ඔබ නිකන් අත උඩට උස්සගෙන ඉන්නවා. උස්සගෙන ඉන්නකොට මෙන්න මේ අත ගාව, ඒ කියන්නේ උරහිස ගාව කැක්කුමක් එන්න පටන් ගන්නවා. කායික වේදනාවක් එන්න පටන් ගන්නවා. ඔන්න ඒ කායික වේදනාව මොකක් වෙනවද? ධම්මයක් වෙනවා. ඒ ධම්මයට අනුව හදා ගන්නවා මොකද්ද? සංඛාරය. ආන් ඒ සංඛාරයට අනුව ගැලපිලා එනවා. ඒ අනිත් එකේ ඒ අතීතයේ දිවිච්ච මොනවත් එක්කද ඒව එන්නේ? ඈ අතීතයේ දිවිච්චේ නාම රූපත් එක්ක දන්නවා මේ අත පල්ලෙහා දාපු ගමන් මේක ප්‍රශ්නේ හරි. අන්න එහෙම ක්‍රියාදාමයක් ඔය යන්නේ. ඔය හැම ඩිසිෂන් එකක්ම මොකද්ද? අත්දැකීම්. ඇයි අත්දැකීම් බහුල කෙනා හරි ඩිසිෂන් එකක් ගන්නෙත්, අත්දැකීම් නැති කෙනා වැරදි ඩිසිෂන් එකක් ගන්නෙත් හැමතිස්සෙම? කෙනෙක් කියනවා අද මේව අත උස්සගෙන ඉන්නවා උස්සම රිදෙනවා විදෙනවා ඉන්න බෑ. අත්දැකීම් නැති එක පුළුවන් කැත්තක් අරගෙන කපලා දානවා අත. ඇයි? ඒක හිතන් ඉන්නේ මොකද්ද? මේ අත තියෙන හින්දා රිදෙන්නේ. අත කපලා දැම්ම නම් හරි කියලා. නමුත් එහෙම නැතුව අත පල්ලෙහා දැම්මත් රිදෙන එක නතර වෙනවා. හැබැයි අරක මොකද කළේ? අත කපලා දැම්මා. ඒක නාවු එකම ධම්මේ ඒක නම් අත කපලා දායි. එතන කෝච්චියට පයින්නේ ඇයි? ඈ? කෝච්චිය ගාවට ගිහිල්ලා කෝච්චියට පයින්නේ ඇයි? නේද මේ මහා ධර්මයේ ධම්ම වලින් හැදිලා හිත ඒ හිත හිත පරම්පරාවක් හැදිලා ගිහිල්ලා මොකද වෙන්නේ? කාය සංකාරයක් කරලා අඩියක් තියනවා ඉස්සරහට. කාය සංකාර ලක්ෂයක් කරනවා. ඒ තුරුටි හෝච්චිනේ කරන්නේ. හෝච්චි පාට අඩියක් තියෙනවා. අත පල්ලෙහා දානවද නැද්ද කියන එක තීරණය වෙන්නේ Tamante ඒ මොහොතේදී. ඒ හටගන්න අර මොනවාරි ඒ නාම උපාදාන කරගත්ත නාම රූප හෝ අද්දකින්. දැන් මේ ඔක්කොටම උපාදාන කරගත්ත නාම රූප කියන්නත් බෑ. මොකද රහතන් වහන්සේ අත උස්සගෙන ඉන්න වෙලාවක් තිබුණොත්, ඒ උස්සගෙන ඉන්න වෙලාවේ අත රිදුනොත් එහෙම උන්වහන්සේත් ඒක පල්ලෙහා දානවා. එහෙනම් උපාදාන කරගත්ත නාම රූප වෙන්න ඕනේ නැහැ. මේ මොකද හේතුව පින්වදෙනි, මේ හැම ක්‍රියාදාමයකම එක සිද්ධියක් වෙනවා. හැම ක්‍රියාදාමයක් අවසන් වෙනකොටම ලෝකෙට නිපද වෙන දෙයක් තියෙනවා. ඒ මොනවද? නාම ගොත්ත. නාම ගොත්ත කියන ඒවා නිපද වෙවි යනවා හැම මොහොතකම. ඒ නාම ගොත්ත නිපද යනකොට ඒ නාම ගොත්ත පටිච්ච කරගන්න පුළුවන් මොහොතද? මනසට. මක් කරලාද? මානසිකාර කරන. එතකොට රහතන් වහන්සේ වුණා මේ අත මෙහෙම උස්සන වෙලාවට උන්වහන්සේගේ හැරි අත රිදුනොත් එහෙම. ආන්නේ උන්වහන්සේ ඒ මනස, ඒ මනට පටිච්ච කරන්න පුළුවන් දෙයක් තියෙනවා අර අතීතයේ තිබිච්ච අත්දැකීම. දැන් උදාහරණයක් ඉදිරියට මෙහෙම ගන්න. සරියුත් මහරහතන් වහන්සේට දරුණු උදරාබාධයක් හැදුණා. මුගලන් මහරහතන් වහන්සේලා උන්වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ උදරාබාධයේ මේ ඉදර ඉන්න කාලේක අම්මා හැම හදපු එකක් තියෙනවද? දීලා හදලා දීපු බේතක්. අන්න එතකොට උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ දැන් මෙන්න දැන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා අතීතයක් ආවර්ජනය කරන්න. ඒ අතීතයක් ආවර්ජනය කරන්න ඕන නිසා මොකද කරන්නේ? ආන්නේ ඒ දැන් ඒක අහන්න නැතුව උන්වහන්සේට ඒක නැగిලෙයිද? මුගලන් මහරහතන් වහන්සේ ඇවිදිලා ඒක ඇහුවේ නැත්තම් කොහො උන්වහන්සේගෙන්ම ඇතුළෙන්න ඒ මොකක් හරි හැම දෙයකටම තියෙනදි මොකක් හරි ආසන්න හේතු කාරණාවක් එනවා. ඒ ආසන්න හේතු කාරණාවට අනුව තමයි මේක සකස් වෙන්නේ. ඊළඟ හේත්තේ සකස් වෙන්නේ. එතකොට දැන් මුගලන් මහරහතන් වහන්සේ ඒක ඇහුවාම ආන් ඒ වෙලාවේදී මොකද වෙන්නේ? අර මනට අර අතීතයේ දිවිච්ච දෙයක් පටිච්ච වෙනවට අගහලා. ඒ පටිච්ච වීම තුල තමයි ඒ හරහා දැන් හිත නිපද වෙනවා. ඒ නිපද වෙවි ඒක හදපු හැටි ඔක්කොම උන්වහන්සේ දේශනා කරනවා. අම්මා මෙහෙම ගත්තේ මේ කිසිම දිය මිශ්‍ර නැතුව කිරි විතරක් අරගෙන ඒ කිරි සහ පැණි අරගෙන ඒකෙන් කිරිබතක් මිශ්‍ර කරලා උණුවෙන්ම මට කන්න දෙනවා. ඒ දුන්නට පස්සේ බඩ අමාරුව නැද වෙනවා. එතන ඒ ක්‍රියාදාමයේ උන්වහන්සේ අර අතීත ආවර්ජනයක් කරලා එන අර නාමගොත්තවල හේවත් මృతකය මතකයේ කියලා කියන්නේ මృతකය. හැමදිස්සෙම නිපද වෙන කයවල් මක්වලා යනවාද? කය කියලා කියන්නේ සමූහයවල්. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඕවා තමයි කාය. සබ්බ කාය කියලා කිව්වේ ඕවට. තව තියෙනවා ඉතින් කාය කියලා කතා කරනකො වෙනස්. එහෙනම් දැන් කාය කියලා ගත්තාම ඔය කායවල් ටික ඔක්කොම නාම ගොත්ත වශයෙන් තැම්පත් වෙනවා. මෙතනින් හැදුණා නාම ගොත්ත වශයෙන් තැම්පත් වුණා. මෙතනින් හැදුණා නාම ගොත්ත වශයෙන් තැම්පත් වුණා. ඕයන් උපාදාන කරගත්තේ ඒවා මොකද උනේ? ආසන්නයට අල්ලලා ළඟට ඇදලා ගත්තේ ඒවා දැන් තාතන් වහන්සේ නැති කෙනෙකුට අරහත් වෙලා නැති කෙනෙකුට මොකද වෙන්නේ? විඥාන හැදෙන මොහොතේදී අරව මතුවේ දිනනවා. හැබැයි රහතන් වහන්සේට උනත් පුළුවන් අර නාම ගොත්ත ආවර්ජනය කරන්න. එතකොට රහතන් වහන්සේ නාම ගොත්ත ආවර්ජනය කරනවා කිව්වොත් වැරදි. ඇයි? එහෙනම් රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් ඉන්නවනේ. එහෙනම් දැන් කොහොමද ඒක කතා වෙන්නේ? අන්න ඒක මේ කතා වෙන විදිහෙන් තමයි මේක අපිට මේ ගෝචර වෙන්නේ මේක. දැන් අපි කොහොමද ඒක එහෙනම් කියන්නේ? කොහොමද උන්වහන්සේ ඒක අරමුණු කළේ? ඒකට ආසන්න හේතුකාරකයක් එන්න ඕනේ. ආසන්න හේතුකාරකයක් ආවට පස්සේ මොකද වෙන්නේ? ඒකට අනුකූලව ඒ ධම්මේ එනකොටම ඒකෙන් සිත් පරම්පරාව ඒ සිත හැදිලා ගිහිල්ලා ඊළඟ එක හැදිලා එනකොට ඒක දදාලව පොඩ්ඩක් අතනින් මතුවෙලා එනවා. තව උදාහරණයක් ඕකට ගත්තොත් එහෙම. ඒක එක උදාහරණයක් අරගෙන ඒක තේරුම් ගන්න තව උදාහරණයක් ගන්නවා. දැන් එන්න මෙහෙම උදාහරණයක් ගන්න. ඔබගේ යාළුවෙක් හම් වෙනවා. හම් වෙලා අහනවා, "ඒ උඹට මතක නැද්ද මං අර පහවසර ශිෂ්‍යත් එක්කනකොට අර අපේ පන්තියේ හිටියේ මං අර මේ අර රොෂාන්?" ඔන්න අහනවා. මොකක් කරේ නමක් කියලා. දැන් ඔබ කල්පනා කරන දැන් මේ දැන් රොෂාන් කියන ඒ ටික කිව්වට පස්සේ දැන් පහවසර ශිෂ්‍ය දැන් පහවසර ගැන කිව්වා. කියපු ගමන් මොකද වෙන්නේ? දැන් ඒකට අදාළ ධම්ම ඉතින් හැමතිස්සෙම නාමගොත්ත මේ නාමගොත්ත මනට මක් කරන්න පුළුවන්ද? ආවර්ජනයට ගන්න පුළුවන්. නාමගොත්ත පුළුවන් හිත මේ ඇහැට එහෙම ආවර්ජනයට ගන්න. බෑ. ඒකයි කියන්නේ නාමගොත්ත විඥානය අසුරු කරගෙන ඉන්නවා කියලා කියන්නේ ඒකයි සාස්ත්‍රණ. විඥානය අසුරු කරගෙනයි ඉන්නේ නාමගොත්ත. එහෙනම් දැන් මොකද වෙන්නේ? විඥාණයට පුළුවන් අර නාමගොත්ත ඇදලා ගන්න. එහෙනම් දැන් පහවසර වෙච්ච ඒව පොඩ්ඩක් එහෙම් මෙහෙම් ඔක්කොම දැන් ඇදිලා ආවා. රොෂාන් කිව්වා මම ඊයේ රොෂාන් කෙනෙක් හමුණා එයාගේ ඔළුවත් ඇදිලා ආවා. ඇයි රොෂාන් කියලා ධම්මයක් ආවනේ? දැන් මෙතන මේ හිත ප්‍රකෝටි ගානක ධම්ම ප්‍රකෝටි ගානක් බෑ නාම රූප ප්‍රකෝටි ගානක් නිපදවනවා. එහෙම ගම වේදයක් මේ යන්නේ. දැන් මතකෙට එන්නෙම නෑ. ඒ මතක නෑ මේ. ඊට පස්සේ කියනවා උඹට කමල්ව මතකද? මතකයි. උඹට මතකද අපි කමල් එක ගෙදර ගියා උන්ගේ? මතකයි. ඒ ගෙදර වැඩ කරන කොල්ලෙක් හිටියා මතකද? මතකයි. ආන්ගේ කොල්ලගේ නැන්දව මතකද? ආන්ගේ නැන්දගේ පුතාව අන්න ඩක් ගන්න ගත්තා. දැන් දැක්කද වෙච්ච විදිය? එහෙනම් එකින් එක ධම්ම මතු කර කර ගිහිල්ලා ඩක් ගලල්ල ගත්තා. එතකොට එහෙනම් අරක බහින්න හිතේ අර දේ ආවර්ජනය කරන්න මොකක් ඕනි වුණාද? ඒිට ආසන්න මොකක් හරි දෙයක් ඕනි වුණා අරක බස්ස ගන්න ඇතුලේ. එහෙනම් දැන් කවුරු හරි බස්ස ගත්තද? නෑ. එහෙනම් ඒකට අදාළ ඒවා සකස් කර කර දෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒ වෙලාවේ ඒක අන්න ඒ අවශ්‍ය ටික සකස් වුණාට පස්සේ අන්න අරක බහැ ගන්නවා මේක ඇතුලේ. අන්න ඒ වගේ තමයි දැන් උඩට අත උඩට දැම්මහම මේක පල්ලෙහාට දානවද නැද්ද කියලා තීරණය කරනවා නෙමෙයි. මේ මේ එතන වෙන්නේ ක්‍රියාදාමය. හරි අත උඩට දැම්මා. දැන් ඔය ඉස්කෝලේ ඉන්න කොල්ලෝ සර් බෝඩ් එක ඇරලා ඉඳද්දි නයෙක් ඒව හදලා අල්ලගෙන ඉන්නවා සර්ට සර්ගේ පැත්තට. අල්ලගෙන ඉඳලා අර අතෙන් නයාව හදලා අල්ලගෙන ඉන්නවා සර්ගේ පැත්තට. සර් බෝඩ් එකේ පැත්තට හැන්නනින් ඉන්නේ. දැන් ගාන හදලා සර් බලනකොට මොකද වෙන්නේ? ටග් ගාලා දාගන්නවා පල්ලෙහා. කොහොමද ඩිසිෂන් එක ආවේ? ඇයි දන්නව නේද දැන් මේ අත මෙහෙම උස්සන් ඉඳලා මේ සර්ට නයාව පෙන්නගෙන හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? ගජ රාමෙට ගුටි කන්න වෙනවා කියලා. ඒ ඔක්කොම බහිනොම දැකලා තියෙනවා. පදයන් අයින සර්ගෙන කියන කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ නයාව පෙන්නගෙන හිටු රුපියල් 10ක් දීලා යනවා. එහෙනම් හැමෝම නයාව පෙන්නගෙන ඉඳිහි. ඕද නැද්ද? හැබැයි මේ දරුවා දන්නවා මේ මේ ගුරුවරයා වසවර්තියා වසවර්ති ගුරුවරයෙක් නයා පෙන්නගෙන ඉන්නවා දැකලා එකවරක් එකෙක් නයා පෙන්නලා ගැව්වා උට හොඳටම අල්ලගෙන. දැන් එහෙනම් මොකද වෙන්නේ? අර අතීතයේ මතක සටහන් තියෙනවා. ඒක නිසා නයා පෙන්නගෙන ඉන්නකොටම ගුරුවරයා බලනකොටම ඒ ධම්මයේ බැහැගෙන ඉවර වෙලා ටග්ගල තීරණයක් එනවා එතන. ඒකත් ක්‍රියාදාමයකින් සිද්ධ වෙන්නේ. ඒකත් ක්‍රියාදාමයකින් සිද්ධ වෙනවා මිසක් ඒක මේ පුද්ගලයෙක් විසින් අහන්න හොය බලනවා දැන් දාන්න ඕනේ අත පල්ලෙහා කියලා එහෙම දානවා නෙමෙයි. ශනිකව ක්‍රියාදාමයකින් ඒක සිද්ධ වෙනවා. ධම්ම තමයි එන්නේ. විඥාන මේකනේ. ඒකනේ සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ ලෝක ධම්ම අනාතයි. මෙනෙහි කරන්න බින්දුනේ ලෝක ධම්ම අනාතයි. අභිහංකාරයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා කියලා දිහි කරන්නේ. මේ ලෝක ධර්මියෝ අනාතයි. මේ ලෝක ධර්මියෝ අනත්තයි, අනර්ථයි, අනාතයි. ඔය ඕනේ විදිහක මෙනෙහි කරන්නේ. හොඳක් නම් එන්නේ නැහැ, නරකක්මයි, දුකක්මයි ගොඩනගන්නේ. සතුටක්, ප්‍රීතියක්, සුඛයක් නම් ගොඩනගන්නේ නැහැ ලෝක ධර්ම. අනාතම අනාතයි. එහෙනම් මේ ලෝක ධර්මයන්ගෙන් අභිසංකාර හැදෙන්නේ. ලෝක ධර්මයන්ගෙන් සංකාර හැදෙන අතර වෙන්නේ නැහැ අභිසංකාරමයි හැදෙන්නේ. එහෙනම් ලෝක ධර්ම අනාතයි. අනේ මට ලෝක ධර්ම එපා. එන්න එන ලෝක ධර්ම වැඩි වෙන්නේ. ඒකයි මම කිව්වේ iPhone ධර්ම ලෝක ධර්ම. අවුරුදු 20කට කලින් iPhone ධර්ම තිබුණේ නැහැ. දැන් තියෙනවා. එහෙනම් මේ ලෝක ධර්ම එන්න එන්න වැඩි වෙනවා. ඉතින් මේ ලෝක ධර්ම එන්න එන්න මොකද වෙන්නේ? විකෘති වෙච්ච දේවල් ගොඩ නැගීමේ ආසාවල් ගොඩ නැගෙන වැඩපිළිවෙල ගොඩ නැගුණා නම් ජරා මරණයට ගියා ඇඬුවා දුක්ුණා වැළපුණා. ආයෙ ඉතින් ගොඩ එන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? අවිද්‍යාවක මහත ආයෙ ඉතින් ගොඩ නැගා ගන්නවා. ආයෙ ගොඩ නගාගෙන ආයෙ ඔය කාර්යය සිද්ධ කර ගන්නවා මිසක් මේකේ වෙන දෙයක් නැහැ. එහෙනම් පින්වදින මේ එකක් එකක් නෑර හිතලා බලන්න මේ වෙන ක්‍රියාදාමය. ඒකයි මම කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ මහා ප්‍රණීතයි. මේ ධර්මයේ කවුරුරි අහනවා නම් වැරදි හොයන්න ඒක මහා මෝඩෙක්. මේ ධර්මයේ අහන්නේ වැරදි හොයන්න නෙමෙයි. මේක අහන්නේ පින්වදින නිවන් දකින්න. මේහා මේ මේක වැරදි නම් කරන්න තියෙන්නේ මොකද්ද? හරි ධර්මයේ කතා කරන්න. හරි ධර්මයේ කතා කරගන්න බැරි කෙනෙකුට පුළුවන් ද පින්වදිනේ මේ ධර්මයේ වැරදි කියන්න? මේ ධර්මයේ වැරදි කියන්න නම් ඒ කෙනා හරි ධර්මයේ දැනගෙන ඉන්න ඕනේ නේද? එහෙනම් ඒ කෙනා හරි ධර්මයේ කතා කරන්න ඕනේ. හරි ධර්මයේ කතා කරන්න. හරි ධර්මයේ කතා කළා නිවන් දකින්න. වෙන්නේ ඉවරයිනේ. එතකොට අපිත් එනවනේ කකුල් ඉඹගෙන, පතුල් ලෙවකාගෙන අපිත් එනවා. කරේ තියාගෙන දන ගන්නවා. ඒ උත්තරමයන්. අරහතුන් වහන්සේගෙන් බිහි වෙලා අපිටත් කතා කරනවා නේද? ඉතින් මේ ආය ආශයෙන් මේව තේරුම් ගන්නවා. ඔබට මේක කළා දෙන්න. ඔබට කරන්න කලින් මට කරගන්න. ඒකයි කියන්නේ මේක නිවන් මගේ එක බිඳුවක්වත් අඩු නෑ. වීරය වඩන උත්තමයෝ විතරයි නැත්තේ. ඉතින් මේ වීරය වඩන උත්තමයෙක් වෙන්න. මැරිලා කුණු අපාය යන්නේ නැතුව. ඒකනේ ආයි තරහා දිරන්ද වයසද ඒක වැඩක් නෑ. අපි මේ මහලු ආයතත් පැවිද්ද දෙන්නේ. දැන් ඒකට සමහර වෙලාවට ඒක සුදුසු නෑ කියලා දැනෙන්න පුළුවන් තව කෙනෙකුට. හැබැයි මේකයි මහලු අයට පරිද්ද දෙන්නේ සමාජයට එන්න නෙමෙයි. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් වයසට ගියායි පැවිදි කරන්න හොඳ නැහැ කියලා. එතකොට නිකන් මේ මේ මේ මේ වයසක මේ හාමුදුරුවෝ විතරනේ ලෝකේ ඉන්නේ කියලා මිනිස්සුන්ට පේනවා කියලා. හරි මොකක් හරි එක හිතෙන්න පුළුවන් කියලා හිතමුකෝ. ප්‍රශ්නයක් නැහැ. මේ වයසට ගියායි ආරාමෙම තමයි ඉන්නේ. අවස්ථාවක් දෙනවා නිවන් දැක ගන්න මැරිලා මල පෙරේතෙක් වෙන්න නැතුව. එතකොට යම් වයසක් පව කරලා නම් ඒ ඒ ඊට කලින් ඉන්න අයට පැවිදි කරනවා අනිත් අයට ඉන්න පුළුවන් අනගාരികව. අනගාരിക විඳලා කොහොම හරි මේ වැඩ කඩියුත්තේ එක අඳුම තරමේ සෝතාපන්න ඵලයේ සකදාගාමි ඵලයේ හරි සාක්ෂාත් කරගෙන මරුණා නම් අර මහ මේ දුක්ඛ කන්දෙන් නිදහස්නේ. ඉතින් ඒකට තමයි අවස්ථාව දීලා තියෙන්නේ. එහෙනම් මේ අය කවුරුත් මේ පන්සල් වලට යන්නේ නැහැ. පාරේ ඇවිදින්නේ නැහැ. කවුරුත් කිසි දෙයකට යන්නේ නැහැ. මේ ආරාමය ඇතුළේ ඉඳගෙන තමන්ගේ වැඩේ කරගෙන මෙරිලා යනවා. සමහරු පිරිනිවන් පානවා. ඒ හැම කෙනාටම කරන්නේ පිරිනිවන් පාපු උත්තමයෙක් ඉන්නා නම් ඒ උත්තමයාට චිතකයක් දල්වලා ආදාහනය කරනවා. අනිත් කෙනාව දර ගොඩක් උඩ තියලා පූජලා දානවා. ආයේ මේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මොනව කරන්නද? අරහත් වෙනපත් වෙච්ච උත්තමයාගේ ධාතුන් වහන්සේලා තියෙන නිසා ඒ ධාතුන් වහන්සේලා වන්දනා කළාම තව කෙනෙකුට සෙතක් හැදෙන්න නිසා උන්වහන්සේලා චිතකයක් දල්වලා උන්වහන්සේලාගේ ආදාහන කටයුතු කරනවා. මාර්ගඵල නැති කවුරු හරි හෝ අරහත් වේ සාක්ෂාත් නොකරපු කෙනෙක් ඉන්නවද? ඉතින් ඒ කෙනාට තව මොනව කරන්නද? දර ගොඩක් ගැහුවා. අදාළ ලිය කිවිලි ඔක්කොම සකස් කරලා ඉවර වෙලා ඒ නීතිමය කටයුතු නැත්තම් ඒක අර ප්‍රශ්නේ නේද? දර ගොඩක් ගැහුවා, දර ගොඩේ ගිනි තියලා දැම්මා. ඒ සිරුරු ගිනි ගන්න වෙලාවේ වටේ ඉඳගෙන බලන් ඉන්න අනිත් භික්ෂුන් වහන්සේලා කොහොමද මේ සිරුරු ගිනි ගන්න? අනේ මේ දිවිජ එක නේද? මේ බානක වෙන හැටි. ආ හිස් කාල පොහ් කාල පුපුරල යනකොට එහෙම බලාගත්ත හැකි මොනවද තිබුණේ ඇතුළේ? උරුණු තෙල වැක්කිරනකොට බලාගත්ත හැකි. ඉතින් ඒකයි ක්‍රම වේද. ඒක නිසා පින්වතුනි ආයේ මේ කිසියම් කාටවත් සමාජයේට කිසියම් අවඩක් අසාධාරණයක් වෙන වැඩ පිළිවෙලක් නෙමෙයි මේවා. වයසට ගිය කෙනෙකුට නම් නිවන් දකින්න ක්‍රම වේදයක් හදලා තියෙනවා. ඒක නිසා ඔබ තීරණයක් ගන්න ඔබ මොකද්ද කරන්න කියලා. දවසින් දවස බනහා බලන්න ඔබ මොකද්ද දැන් කරන්නේ? දැන් මම මෙතනින් එහාට මොකද්ද කරන්නේ? දැන් මම මෙතනින් එහාට මොකද්ද කරන්නේ? තව තව රමණීය කරනවද? කසාද බඳලා නැත්නම් දැන් කසාද බඳිනවද? ළමයි හදලා නැත්නම් ළමයි හදනවද? ආදිවාසීන් එකෙක් හදුවා නම් තව එකෙක් හදනවද? ආදිවාසීන් සිහි කරලා බලන්න මම මොකද්ද කරන්නේ? එහෙම නැත්නම් මං කසාද බඳලා නැත්නම් මං මහාන වෙනවා. මං පැවිදිලා කොහොම හරි මේ මඟ සකස් කරගන්නවා. කසාද බඳලා නම් අපි දෙන්නම පැවිදිලා මේ මඟ සකස් කරගමුද? ඔන්න ඔය කරුණු කාරණා ගැන ඕනේ හිතෙන්නේ. ඉතින් පින්ක් තියෙනවා නම් අතීත සංසාරේ කරපු මොකක් හරි ඔය පින පරිසම් දීලා මේ කටයුත්ත කෙරේ. එහෙම නැත්නම් ඉතින් අර කියපු ග්‍රම්මේදිකුත් තියෙනවනේ. ඒවට සූදානම් වෙලා ඉන්නේ. මම ආයෙයි මතක් කරන්න ඕනේ. ඒවට සූදානම් වෙලා ඒ කටයුතු කරගෙන යන්න. එහෙම නැත්නම් බිඟුදෙනි වහ වහ නිවන් දකින්න. තමන්ගේ කාලේ වෙන් කරගන්න. මම ඒක කිව්වේ මම මේ බබාලට බන කියනවා නෙමෙයි. සමහරට මේ කියන එක ඇතුලේ පොඩි ආඥාවකුත් ඇති. ඒක මේ මගේ ආඥාවක් නෙමෙයි සම්බුදු රජාණන් වහන්සේගේ ආඥාවක්. ඒ තියෙන්නේ. ඒ ආඥාව පනව ගන්න තමන්ගේ ජීවිතවලට. මගේ බණක් කියනවා නෙමෙයි මේ කියන ඒවා ඔක්කොම ත්‍රිපිටකයේ තියෙනවා. ඒක නිසා පිංගුදෙනි මේ කටයුතු කරගන්න. පුළුවන් තරම් මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්න. ඒ වගේම කවුරු හරි මේ සද්ධර්මයේ කතා කරන පිරිස ඉන්නවා නම් ඒ පිරිසගේ සද්ධර්මයත් ප්‍රචාරය කරන්න. එතකොට පිංගුදෙනි හැම කෙනාටම ඇහැ පෑදෙනවා මේ සද්ධර්මයේ තියෙනවා නිවන් මඟ තියෙනවා කියලා. කවුරුත් හිතන්න එපා අපි ධර්මයයි ඔබයි. එහෙනම් තව එකක් එහෙම කරලා හරියන්නේ නැහැ කියලා. එහෙම ඒවා නැහැ. ඔබට අහන්න පුළුවන් බණ අහන්න. හැබැයි එක මඟක් අරගෙන යන්න. නිවන් දැක ගන්න එක මඟක් අරගෙන ඒ මඟ අනුගමනය කරගෙන යන්න. ඒක තමයි හොඳම ක්‍රමවේදය. නමුත් මම කියන්නේ අනිත් ධර්මයක් ප්‍රචාරය කරන්න. ඒ ධර්මයක් ප්‍රචාරය ඔබට ඔය තියෙනවා නම් Facebook කරි මොනවා හරි තියෙනවා. ඒකට එහෙම link එකක් ආවොත් මේ ධර්මයේ කතා වෙන. ඒක ප්‍රචාරය නොකර ඉන්න එපා. මොකද මෙතන බිඟුදෙනි මේ අපි මෙහෙ කට්ටිය. අපි මෙහෙ කට්ටිය. මේ මගේ නම් කට්ටිය නෑ. මගේ නම් ගෝලියොත් නෑ. මගේ ශ්‍රාවකයොත් නෑ. මම මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මට එච්චරයි මම දන්නේ. එහෙනම් මං හදාගත්ත ගෝලියොත් නැහැ, මං හදාගත්ත කවුරුත් නැහැ. මට එහෙම ගුරු තනතුරේ තියාගෙන සලකන්න අවශ්‍යත් නැහැ. කල්යාණ මිත්‍ර තනතුරක තියාගෙන ඔන්න දේශනා කරන ධර්මය අහලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහලා විසඳගෙන නිවන් දැක ගන්න උත්සාහ කරන්න. මට ආරාමාධිපති වෙන්න එහෙම ඕනේ නැහැ කොහෙවත්. මං මුලින්ම දනව කියලා තියන්නේ ඔය මහා සංඝයා වහන්සේලා බිහි වෙන ආරාමයක් උනත් ඔතන මේ මාව ගාව ගන්න එපා. ඔතන තනිකර දේවල් කෙරෙන්න ඕනේ මේ ගිහි පිරිසක්. මාර්ගඵලලාභී ගිහි පිරිසක් තමයි ඒකේ පාලන කටයුතු කරන්නේ. ඒවට මේ විසුණු වහන්සේලා ඇඟිලි ගන්න අවශ්‍ය නැහැ. විසුණු වහන්සේලා පැවිද්දටපත් උනේ මොකද? එතන ඉන්න අය. පැවිද්දටපත් උනේ මොකදද? නිවන් දකින්න. ඒ කටයුත්ත ඒ අය කරගන්නයි තියෙන්නේ. එහෙනම් මේ කතා කරන මමත් ඒ කටයුත්ත නම් කරන්නේ ওই ආරාමවල මේ ප්‍රශ්න විසඳන්න ඕවට ඉන්නේ නැහැ. දැන් තමයි ඕවත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. එතනට ගියාට පස්සේ වින්දෙනි ගියා ගියාම තමයි ආයේ මේ ආරාමය දැන් මේ ගොඩ නැගිල්ල හදනවද? දැන් භාගෙට හැදුවද? ඕවහම අහන්නේ නැහැ. ඒ වට ඉන්නවා උත්තම ගිහි පිරිසක්. උපාසක උපාසිකා පිරිසක් ඉන්නවා. එතනට එන්න කලින් ඔබ ඉන්නවා. ඔබ හැම එකතු වෙලා ඒ කටයුතු කරන්නේ. ධර්ම දේශනාවේ කටයුතු සියල්ල අපි කරන්නේ. කරලා ඔබට මේ අවස්ථාව උදා කරලා දෙන්න. ඒක නිසා එහෙම කටයුතු කරගෙන ගිහිල්ලා කොහොම හරි පින්වදිනේ මේ අද්දවේ තුලදී මේ නිවන් මාර්ගය සකස් කරලා ඉවර කරගන්න. පරණනම් කොයි වෙලාවෙ යයිද දන්නේ. වහ වහ උත්සුක වෙලා ඒක කරගන්න. එහෙනම් අදට අමාරුකනේ. හොඳයි පින්වදිනේ. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. සාතුරුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අනන්ත අප්‍රමාණ මහා කුදුල සම්බාර ධර්මයක් සිද්ධ කරගත් වෙලාවේදී පින්න සතුට වන්නා වූ පින්ින් පෝෂණය වන්නා වූ ඒ පිරිස සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කිරීමේ කටයුතු සූදානම් වෙන සීලම දෙනා පළමු කොටම පින්වතුනි සිහිපත් කරගන්න සාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනා කොට වදාරන දෙන මේ නිවන් මාර්ගයේ පසක් කරගෙන නිවන් මාර්ගය අවබෝධ කරගෙන මාර්ගඵල ලබාගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ වටා ප්‍රචාරය කරන්නා වූ ලෝකේ වටා දේශනා කරන්නා වූ ඒ උත්තම වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිසව සිහිපත් කරගන්න ඒ වගේම පින්වතුනි ඒ පින්වත් පිරිස වටේ ඉඳගෙන මේ පින්වත් පිරිස දේශනා කරන සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන්නා වූ ඒ උපාසක උපාසිකා පිරිස විසින් සිහිපත් කරගන්න ඒ සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මියෝ සසල සම්බාර ධර්මයේ පිරිසුදු සානුමෝදන් කරන්නේ මේ පින් අනුමෝදන් වීමෙන් ඒ උත්තමිය මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්භගේ තුළදී නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදුකලේ යට පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න සාතුරුන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ රහතුන් වහන්සේලාගේ පටන් මුග පරම්පරාවෙන් පවත්වගෙන එවිදිට එදා මාතලේ අලුලෙන් විහාරයේදී මේ ත්‍රිපිටකයේ ගාන්තාර උඩ කළා තමන්ගේ පණ දෙවනි කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිළිද සිහිපත් කරගන්න ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනීය ආරක්ෂා උදෙසා අප කැප වෙලා කටයුතු කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිළිසව සිහිපත් කරගන්න අන්නේ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ උත්තම උදෙසා විදුල පතුරු නැරේ නීපින් විහිදී පැතිරියාමෙන් ඒ උත්තම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනීය තුළදීම මේ අද්භවයේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කියන යඩත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු විදලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දිව්‍ය දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන තිරස සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන චන්ද්‍රශේඛර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලා වත් සිහිපත් කරගන්න සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිසේ විහිදුල පතුරුලරි නීපින් විහිදී පැතිරියාමෙන් ඒ ආගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා ඒ අය බලාපොරොත්තු වන්නා බෝධි හිමු උතුම් මු නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියන යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නම් ජම්මාන්තරගත වන් දෙදුනාව සීලම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් ඒ සීළු දෙනාව සිහිපත් කරගන්න මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් සීළු දෙනාව සිහිපත් කරගෙන විසිනු රැස් කරගත් ආව සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුවල පතුරු හරින් නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවනගෙන් අසමි දේවා අජරාමන සංඛතේ වෙනින්සන සීම ලබත්වා කියලා සාදු කිනේ යනත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේ කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවදසසදාන්ට ලක් කළා ඔබගේ හේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරෙන කිලද මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ පැමිණිලා ද ඔබගේ ආර්ය මාර්ගයට බාධා පමුණුනොන ඒ වගේම ලෞකික ජීවිතයට බාධා පමුණුනොන අන්නේ සිළු දෙනා මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් අවසීනම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විසින් විහිදුවල පතුරු නැරේ නේපින් විහිදී පැතිරියාමෙන් ඒ අය ඒ අභව ස්ථානයෙන් අසමි දේවා අජරාමන සංඛත නිවෙනින්සන සීම ලබත්වා කියලා සාදු කිනේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා පිරිස් විශේෂයෙන්ම පිඟුතුනි අපි මේ කරගෙන යන්නා වූ ආරාම විහාර කටයුතු සඳහා තමන් විසින් මෙහෙස මාන්තින් හරි හම්බ කරගන්න ධනයෙන් කොටසක් අප කැප කළ කටයුතු කරන්නා වූ පිරිස් විශේෂයෙන්ම සිහිපත් කරගන්න. ඒ වගේම පිඟුතුනි මේ CD පූජාවන් සඳහා ඒ වගේම මේ වෙබ්සයිට් පවත්වාගෙන යාමට ඒ ආදී වශයෙන් පෙන් රේඩියෝ පූජාවන් සඳහා ඒ වගේම සාතුරුන් වහන්සේගේ ඒ දේශනා කරපු ධර්මයේ ත්‍රිපිටක ඒ තැන්පත් වෙලා ඒ ත්‍රිපිටක ධර්මයේ ප්‍රචාරය කිරීම උදෙසා ඒ ත්‍රිපිටකයන් පූජා කිරීම උදෙසා ඒ ආදී වශයෙන් සියලුම දේවල් සඳහා අප කැප වෙලා කටයුතු කරන්නා වූ ඒ උපාසක උපාසිකා පිරිස විශේෂයෙන්ම සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ස්වාමි පුරුෂයෝ භාර්යාව ඒ වගේම ස්වාමි දරුවන් ස්වාමි දිරියන් තමන් එක එක රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස ඒ වගේම තමන්ගේ ඥාතිවරුන් ඒ සීල දෙනාම හිත මිත්‍රාදීන් මේ සීල දෙනාම සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුල පතුරුලරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අයද යම් කිසි ග්‍රහපල උපද්‍රව දෝසාන්දකාර සීලන නම් ඒ සීල දෝසාන්දකාරයන් ගතා දූරී මුත වේවා. යක්ත වේද විහාද මලගල කුම්බාන් වදින වෙන හැම නියව දෝසාන්දකාරයන් තින්න ඒ සීල දෝසාන්දකාරයන් ගතා දූරී මුත වේවා. අස්වා කටවා හෝවා ඕල් දෝසක සංඛා දෝසාන්දකාර සීලන නම් ඒ සීල දෝසාන්දකාරයන් ගතා දූරී මුත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ සාධින තුලින්දීම නිත්ත මංගල පළම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියන යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුදින මොහොතකට සිහිපත් කරනද මේ ස්ථාන හැදෙදින සද්ධර්මයේ සම්බන්ධ කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සම්තරපණේලා ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශාරීරික ශක්තිය ප්‍රයෝගී කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්න නැති එමුනම් ඒ ආහාර පාන සකස්නේලා එදා ඈත අතීතයේ ඉඳලා වැවමුණු සකස් කරලා ඇලවිලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතන පත් වෙනකන් අප කැප වේලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ පිරිසෝ සිහිපත් කරලා ඔබ විසින් දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිසේ විහිදුවල පතුරුන හරින නීපින් විහිදී පැතිරි යාමෙන් ඒ ඇත යම් කිසි අභාම්‍ය ස්ථානයක ඉන්නවා නම් අත මිදේවා අජරාවර සංකේත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරා. ඒ වගේම පිරිමුදලේ මොහොතකට සිහිපත් කරගන්න අදෝ මේ සනවින සද්ධර්මයේ සම්බන්ධී කරද්දී හීතලෙන් පින්නින් ආරක්ෂා වෙලා මෙතිමදුරංගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ සම්බන්ධී කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා එනම් මේ ස්ථාන භූමි ගොඩනැගීම වෙලා ගඩොලක් ගන්න මේ ස්ථාන වල බඳලා කළ සකස් කළ අවසීනුම් පින්වත් පිළිසීපත් කරගන්න මේ ස්ථාන වල අයිතිකරුවන් මේ ස්ථාන මුල් පදිංචි කරුවන් ආදි වශයෙන් මේ සීල දෙනවා සීපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් අවසීනම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුවල පතරලන්නේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ආදී යම් කිසි අභාවී ස්ථානයක ඉන්නුනේ අත මිදේවා අජරාමන සංඝයාතන වෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් දෙන මොහොතකට සීපත් කරගන්න. බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථාන වල ආපුද වී ඇති. එහෙමනම් යම් මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා, යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම පින් දෙන මේ ශ්‍රී සද්ධර්මයේ පටිගත වෙලා නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව ඔබට උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ සජීවීව ලෝකින ඕනම කෙනෙකුට ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. එහෙනම් මේ සියලු දේවල් උදා වෙලා තියෙන්නේ විද්‍යාක්ෂම වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිම වාදික පිරිසක් විසින් මේ ලෝකෙට දීපු දායාද නිසා එමනම් ඒවා උපයෝගී කරගෙන නිවන් දකින්න උත්සුක වෙන අපි ඒ අනු ලබාගත් ආ වූ පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ මේ විද්‍යාක්ෂම වශයෙන් සම්බන්ධ පිරිසත් එයාගේ අන්තිම වාසික පිරිසත් සිහිපත් කරලා එයාට විහිදුවල පතුරු වලින් මේ පින් මිහිදී පැතිරීමේ නාමයෙන් එයා අභව විස්තානේ හිනුනගෙන් අතු මිදේවා අජරාමර සංකේත නිවෙනින් සැන සීම ලබත්වා කියන සාදු කියන යටත් පින් අනුමෝදන් කරන්න. එමනම් පින් විදිරි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, සම්බුද්ධ දජනන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වුවා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ සිද්ධ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බලමෙහෙමින් ඔබ සිළු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඔබ සිළු දෙනාට තෙරුවන් සරණයි.